සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බ පාපංස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මේ වෙලාවට අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ වෙසක් පොන් පොහොදා බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු සැප ලැබීමේ ක්‍රමය ගැන. බුදුහාඳුරම දේශනා කරා ලෝකේ සත්‍යංගේ ස්වභාවය තමයි නිතරම සැපත සතුට සැනසීම අපේක්ෂාවෙන් කටයුතු කිරීම. සුඛ කාමානි දුක්ඛ පටික්ඛෝලානි කියලා කාරණයක් දහමේ සඳහන් වෙනවා. ලෝක හැම සත්වෙම සැපතට කැමති දුකට අකමැතියි කියලා. හැම සත්වයකම ජීවිතයේ සතුට සැනසීම සැපත හොයාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් මේ කටයුතු කිරීමේදී ලෝකේ විවිධ දෙනා විවිධාකාරයේ ක්‍රම තමයි අනුගමනය කරන්නේ. සාමාන්‍ය ලෝකේ මිනිස්සු දුකෙන් නිදහස් වෙන්න සැපත ලබන්න කියලා හිතාගෙන ඉන්නේ. අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස ආදී ලංකර ගැනීම තමයි කරන්නේ. ඒ සැපත අපේක්ෂාවෙන් තමයි මිනිස්සු ලෝකෙහි ඉගෙන ගන්නෙ. රැකී රක්ෂා කරන්නේ, දරුවෝ ලබා ගන්නෙ, ගෙදර බඩු මුට්ටු රැස් කරගන්නේ මේ හැමදේම කරන්නේ සතුට අපේක්ෂාවෙන්. ඒ සතුට අපේක්ෂාවෙන් කරන දේවල් වලින් යම්කිසි විදියක සතුටක් ජීවිතේ ලැබෙනව නැත්තේ නෑ. නමුත් ඒ සතුට සැපත ලැබෙන ක්‍රමෙහි ස්වභාවය තමයි කාලයකදී අපට සතුට පිණිස හේතු වෙනවා. කාලයකදී ඒ සතුට ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. දැන් බලන්න පින්නතුනේ අපි ජීවිතේ මුල් කාලේ ඉඳන්ම කරපු දේවල් සතුට බලාපොරොත්තු වෙන. කුඩාම කාලේ අපි ඉගෙන ගත්තේ නේද? එක එක විභාග ලිව්වනේ. කුඩාම කාලේ ශිෂ්‍යත් විභාග ලිව්වා, සාමාන්‍ය පෙළ ලිව්වා, උසස් පෙළ ලිව්වා, විශ්වවිද්‍යාලෙ ගියා. ඔහොම දිගෙන් දිගට ආපු ගමනේහි ලක්ෂණය තමයි නිතරම අපි හිතන්නේ සතුට ලැබෙන්නේ මේ කරන වැඩ ටික කළා ඉවරුනාට පස්සේ කියලා. දැන් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා, ඉගෙනගෙන ඉවරුනාට පස්සේ සතුට ලබන්නේ කියලා හිතන්නේ. ඒ වගේම රැකී රක්ෂා කරනවා නම් ඒ රැකී රක්ෂාව කළා අඩු ගානේ මාසෙ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා හිතන්නේ. නැත්නම් සතියන්තයේ සතුට තියෙන කියලා හිතන්නේ. දරුවා හදන කෙනෙක් හිතන්නේ මේ දරුවා ඉක්මනට ලොකුනාට පස්සේ සතුට තියෙන කියලා. ලොකුනාට පස්සේ හිතන ඉගෙන ගත්තට පස්සේ කියලා. ඉගෙන ගත්තට පස්සේ හිතන දරුවා විවාහ කර දුන්නට පස්සේ සතුට තියෙන කියලා. නිතරම අපි හිතන් ඉන්නේ දැන් මේ කරන වැඩ ටිකක් තියෙනවා. මේ වැඩ ටික ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලානේ. ඇතැම් විට මේ බණහන කොටත් හිතන ඇති මේ බණ ටික ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ සතුට තියෙන කියලා සමහර හිතන ඇති. පින්නතුනි යම් කිසි වෙලාවක අපි හිතනවා නම් සතුට තියෙන්නේ මේ කරන වැඩ ටික කළේ ඉවරුනාට පස්සේ කියලා. මතක තියාගන්න පින්නතුනි, එතකන් අපි සතුට විඳින අය නෙවෙයි, සතුට හොයන අය. අපි හිතනවා නම් දැනට යම් කිසි විදියක කරන වැඩක් කළේ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. ඒ සතුට අපට කවදාවත් ලැබෙනවද? අපිට වෙනතේ කවදාවත් සතුට ලබන්න වෙන්නේ නැහැ, සතුට විඳින්න වෙන්නේ. අපි හැමදාම සතුට සොයන අය. බොහෝ විට අපි හිතන්නේ මේ කරන වැඩ ටික කළේ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. එහෙම හිතන කම් පින්නතුනේ දැන් දරුවේ කුඩාම කාලේ එතන ඉක්මනට දරුව ලොකුනාට පස්සේ සතුට තියෙන කියලා. ලොකුනාට පස්සේ එතන ඉගෙන ගන්න උනාට පස්සේ ඊට පස්සේ එතන විවාහයක් වෙලා දුන්නට පස්සේ කියලා. අන්තිමට දරුව ළඟවත් නැහැ නේ. දරුවගේ සතුට වෙන්නේ නැහැ අන්තිමට දරුව පළාතකවත් නැහැ. අපි හිතන දවසේ සතුට වෙන්නේනකොට. ඇතැමිට මේ වැඩේ කොක්කොම කරලා ඉවරනාට පස්සේ සතුට වෙන්නේ කියලා බලනකොට අපි ඇතැමිට වයසට ගිහිල්ලා මහලු වෙලා ලෙඩ දුක් වලට පත් වෙලා බොහොම දුර්වල වෙලා තමයි වෙන්නේ. පින්තුනේ බුදුදහමට අනුව ලක්ෂණය තමයි සතුට තියෙන්නේ අනාගත දවසක නෙවෙයි. සතුට තියෙන්නේ යමක් කරන අවස්ථාවේදී. ඒ ජීවත්වන ගමම්ම තමයි නියම සතුට තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි අනාගත වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ කියලා. අනාගත වෙනුනොත් යම් යම් කටයුතු කරමින් ඉන්නේ. නමුත් නිතරම අපි ඒ වර්තමාන මොහොතේ අත්දැකීමේ සතුට විඳිනවා. අන්න ඒක තමයි නියම සතුටක තියෙන ලක්ෂණය. නමුත් අපි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි නිතරම හිතන්නේ යම් කිසි වැඩ ටිකක් කළා ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා. ඒ සතුට පින්නතුනේ කවදාහවත් අපට ලැබෙන සතුටක් නෙවෙයි. මරණාසන්න මොහොතේ තියෙන්නේ යමක් කරන්න තියෙනවා නම් ඒ ටික කරුණාට පස්සේ කියලා. අන්තිමට නැවත භවයකට යනවා අපි. එතන ගිහිල්ලා තායි මුලින්ම පටන් ගන්න වැඩි. මෙහෙම තමයි මේ අපි සසර ගමනක් දුරට ආවේ. ඒ වගේම පින්නතුනේ අද අප සතුට අපේක්ෂාවෙන් කියලා කරන දේවල් වල ලක්ෂණයක් තව ලක්ෂණයක් තියෙනවා. අපි සතුට අපේක්ෂාවෙන් කියලා කළාට ඒ දේ බොහෝ විට දුකටම හේතු වෙනවා. බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සු ලෝකයේහි ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා කරන්නේ මොනවද? ලෙඩ දුක් වලට පත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. ලෝකෙ මිනිස්සු මහලු වීමෙන් නිදහස් වෙන කියලා කරන්නේ. ජරාවෙන් නිදහස් වෙන කියලා කරන්නේ ජරාවට පත් වෙන මහලු වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. ලෝකෙ මිනිස්සු මරණයෙන් නිදහස් වෙන කියලා කරන්නේ මොනවද? මරණයට පත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. දැන් අපි සතුට අපේක්ෂාවෙන් තමයි ගේ දොර හදන්නේ, දරුවෝ ලබා ගන්න, ඥාතීන් එක්ක සම්බන්ධ වෙන්නේ, අලුත් අය හඳුනා ගන්න. මේ ඔක්කොම කරන්නේ සතුට අපේක්ෂාවෙන්. සතුට බලාපොරොත්තුෙන්. නමුත් වෙනතුනේ ඒ හැම දෙයක්ම ලෙඩ වෙන දේවල්, මහලු වෙන දේවල්, වැය වෙන දේවල්, අපිට කවදා හරි අත්හැරලා යන සිද්ධ වෙන දේවල්. අපේ ශරීරය බලන්න පිනතුන අපි ලෝකේ වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්න දේ තමයි අපේ ශරීරයනේ. වැඩිපුරම කාලයක් අපි ජීවිතයේ කාලය කැප කළා දින අපේ ශරීරය වෙනුවෙන්නේ. ඇත්තටම බලන්නේ ශරීරය දැන් ටිකෙන් ටික මොකද්ද වෙන්නේ කියලා. ඒ ශරීරය එන්නේම අපට සතුට වැඩි කරනවද අඩු කරනවද? තමාම හිතලා බලන්නේ තමන්ගේ ශරීරයේ ස්වභාවය මොකද්ද කියලා. පින්නතුනේ ශරීරය අපි මෙච්චර සලකන අපේ ශරීරය එහෙමනම් දරුවෝ ගැන, ඥාතීන් ගැන, ගේ දොර ගැන අමුතුවෙන් හිතන දෙයක් නැහැ. එතකොට මෙන්න මෙවැනි ලෝකයකට තමයි පින්නතුනේ බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. අන්න ඒ ධර්ම තේරුම් ගත්තොත් තමයි අපට හරියට සැපත ලබන ක්‍රමය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකම් පින්නතුනේ අපේ සතුට ලැබීම සඳහා කරන දේවල් වලින් තවත් තියෙන සතුටත් අඩු වෙන එක වෙන්නේ. බුදුහාඳු රූපමාවකින් දේශනා කරනවා ලොකු ගිනි ගොඩක් දැල්වෙනවා. ගිනි ගොඩක් පත්තු වෙනකොට ඒ ගිනි ගොඩට කොළ, දර, පුළුන්, කඩදාසි දානවා. වියලි, දර, කොළ ආදිය දානවා. දදා කියනවා අනේ මේ ගින්දර නිවෙන්න කිය කිය කියනවා. දැල්වෙන ගින්නකට දර, වියලි, කොළ, පුළුන්, කඩදාසි දම දම කියනවා අනේ මේ ගින්දර නිවෙන්න කිය කිය ප්‍රාර්ථනා කරනවා. ගින්න නිවෙනවද? ගින්න නිවෙන්නේ නැහැ කියන තුනේ තවත් ගින්න වැඩි වෙනවා. ඒ නිසා අපේ ජීවිතවල ස්වභාවය මෙන්න මේකයි කියලා. ඒ වගේම තවත් කියනවා සතුට අපේක්ෂාවෙන් කරන දේවල්. ලස්සන උපමාවක් එකකට තියෙනවා නරියෙක්ගේ උපමාවක්. කැලේ නරියෙක් ඉන්නවා. ඒ නරියා කැලේ ඇවිදිනකොට ලස්සන ගහක් දකිනවා. ගහේ රතු පහට ලොකු මල් පිපිලා තියෙනවා. ඇහැල ගස් වගේ ලොකු ගහක්. මේ ගහ දකිනකොට නරිය හිතන්නේ, සිවල හිතන්නේ මොකද මේක මස් ගහක් කියලා. මස් එල්ලලා තියෙන ගහක් කියලා මෙයාට හිතෙන්නේ. මෙයා ඈත දෙම දැකලා මෙයා හරිය සතුටටපත් වෙනවා. මේ මස් ගහක් කියලා. මෙයා වේගෙන් ගහ ළඟට ගිහිල්ලා අර වැටිච්ච මල් කටට අරගෙන කටට ගන්නවා මෙයා. ගන්න මොකද වෙන්නේ? මෙයාට තේරෙනවා මස් නෙවෙයි මේ මල් වෙන జాතියක් කියලා. ඉතින් බඩගින්නේ මේ දුවලාවිල මෙයා කරන්නේ. ඊට පස්සේ මෙයා බිම තියෙන මල් ටික ඔක්කොම කටට අරගෙන බලනවා මස් නෙවෙයි. ඊට පස්සේ මොකද්ද මෙයා හිතන්නේ? ඔව් මේ ඔක්කොම බිමේව නැතුණා ගහේ තියෙන්නේ මස් කියලා. පස්සේ වැටෙන හැම මලක්ම අර වගේ කටට අරගෙන බලනවා. බලන හැම මොහොතකම මේ හිතන බීම මොනවමස් නැතුණත් උඩනම් දෙන මස් කියලා. ඔහොම ඉඳලා ඉඳලා කාලයක්ම ගහ මුලම යා වෙහෙසටපත් වෙලා ජීවිතේනි මාඩපත් කරනවා. පින්තුනේ මේ උපමාව අපටත් බුදුහාමුදුර සඳහන් කළා. අපිත් ඇතැම් විට මේ ලැබපු දේවල් සතුට නෙවෙයි කියලා තව අලුත් දෙයකට සතුට බලාපොරොත්තු වෙනවා. ඒක ලං කරගන්නවා. ඒක ටික කලක් ගියාට පස්සේ නෝ ඒකත් සතුට නෑ ඊළඟ දේ කියලා. පින්තුනේ කුඩා කාලේ විභාග පාස් වීම, රැකී රක්ෂා ගැනීම, යහළුවන් ඇසුරු කිරීම, කෙනෙක් ඇසුරු කරපු මුල් මාස්ටර් හිතන යා හොඳ කෙනෙක් කියලා. ඒක කලක් ගියාට පස්සේ හිතන අනේ යත්‍රින් සාමාන්‍ය කෙනෙක් තමයි කියලා යායින් කළා. තව දෙයක් බලනවා. හැයින් පේන රූපයක්, කණෙන් අහන ශබ්දයක්, ඔහොම ඔහොම හැමදාම අලුත් දේවල් හොයා ගිහිල්ලා ගිහිල්ලා අපි කවදාවත් ජීවිතයේ තෘප්තියකට සැබෑ සතුටටපත් වෙන්නේ නැහැ. අතෘප්තිකරව තමයි මරණයටපත් වෙන්නේ. මෙන්න මේක තමයි ජීවිතයේ ස්වභාවය. මෙන්න මෙහෙම ජීවිත ගත කරන අපට තමයි බුදුහාමුදුරෝ නියම සැපේ ලබන්න. දැන් මේ එදිනෙදා කරන වැඩ ටිකත් බුද්ධිමත්ව කරන ගමන්. ඒව නොකරින නෙමෙයි මේ කියන්නේ. දරුවෝ හදනවා නම්, ඥාතිගේ යුතුයකම් කරනවා නම්, ඉගෙන කියා ගන්නවා නම් රැකී රක්ෂා ආදිය කරනන් ඒවා ඉතාම නිවැරදිව දැහැමිව දැනටත් වඩා හොඳට කරන ගමන් පොඩ්ඩක්වත් අඩු කරන්නේ නෙමෙයි මේ කියන්නේ. මේ අවබෝධය ලැබෙන රැකී රක්ෂා කරන කෙනා හොඳට රැකී රක්ෂා කරනවා. ඉගෙන ගන්න කෙනා දැනටත් වඩා හොඳට ඉගෙන ගන්නවා. යුතුයකම් කරන කෙනා දැනටත් වඩා යුතුයකම් කරනවා. පිරිසිදුවට ලස්සන නැඳපළඳ කෙනා දැනටත් වඩා හොඳට අඳිනවා. නොඇඳෙන්නේ නැහැ. දැන් විසාකාව හොඳට ඇඳලාපු කෙනෙක්, ලෝකේ ඉහළම වටිනාම ආවරණය පාවිච්චි කරපු කෙනෙක්. ඒව කරන්න එපා කියලා බුදුදහමේ කියන්නේ නැහැ. අඳින පළඳින කෙනෙක් නම්, පිරිසිදුට ඉන්න කෙනෙක් නම්, ගේ ලස්සන තියෙන කෙනෙක් නම් දැනටත් වඩා හොඳට ගේ ලස්සන තියාගන්නවා. හැබැයි බඩමුට්ටු වැඩි කරගෙන නෙවෙයි. බඩමුට්ටු වැඩි වෙන්න සතුට අඩු වෙනවා. ඒව සුද්ධ පවිත්‍ර කරන්න, දෝවිලි අයින් කරන්න තව ගැටලු වැඩි වෙනවා. ඒ දේ ඉතාම බුද්ධිමත් විදියට තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. පින්නතුනේ මෙන්න මේ අවබෝධය බුදුදහමෙන් සම්පූර්ණම කරන්නේ අපට අපේ ආකල්ප, අපේ ප්‍රඥාව වෙනස් කිරීම. අපට ලෝකේ අපි සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වෙන්නේ අපි යමක් දැස බලන විදිය හැටියට. අන්න ඒ බලන ක්‍රමය සම්මා දිට්ඨිය වැඩි කිරීම තමයි බුදුදහමේ කරන්නේ. ඒ දැක්ම වැඩි වෙච්ච ප්‍රමාණයට අපේ ප්‍රශ්නයකදී මුහුණ දීමේ ස්වභාවය වෙනස් වෙනවා. බාහිර කෙනෙකුට අපේ තියෙන සතුට, අපේ තියෙන තැම්පත් බව පැහැර ගන්න බැරි වෙනවා. ලෝකෙ මිනිස්සු අපිව අල්ලගන්න, අපිව රවට්ටන්න විවිධ දේවල් කරනවා. ඇතැම් විට බනින්න පුළුවන්, අපි කැමති දේවල් දෙන්න පුළුවන්, අපි ගැන ගුණකතන කියන්න පුළුවන්. නොයෙක් දේවල් වලින් අපිව අල්ලගන්න තමයි ලෝකෙ බලන්නේ. ඒක ලෝකේ ස්වභාවය. ඒක තමයි මේ සතර මහා භූත රූප වල තියෙන ලක්ෂණය. භූත රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ භූත රූප කියන්නේ මේ එකම මූල පදාර්ථ මේ හැම දෙයකම තියෙන්නේ. මේව වෙනස් කර කර තමයි අපිව රවට්ටන්නේ. එක විදියකට රවට්ටන්න බැරි නම් වෙන විදියකට හරවන මේක. රූපයක් විදියට බැරි නම් ශබ්දයක් විදියට හරවන. නැත්නම් ගන්ධයක් විදියට හරවන. මේකෙන් තමයි ලෝකේ අපි වල්ලගන්නේ. දැන් අපි ගමු කෑම කන ආහාරයක් කියලා අපි කියමු පිටි වලින් හදන ආහාරයක් කියලා. විස්කෝතු කියයි, බනිස් කියයි, කේක් කියයි, නොයෙක් විදිහේ ෂෝටිස් කියයි, මේ හැම දෙයකම පිටි තියෙන්නේ. ඒ පිටි ටික වෙනස් කර කර තමයි අපි වල්ලගන්නේ. නමුත් හැමතැනම එකම පිටි ටික මේ තියෙන්නේ. දැන් එක්කෙනෙක් ආඩම්බර වෙනවා කේක් කනවා කියලා. තව කෙනෙක් කියනවා පාන් කනවා කියලා. කේක් කන කෙනා කියනවා මං කේක් කන්නේ, ඔයා පාන් කන්නේ කියලා එයාට නිග්‍රහ කරනවා. පින්නතුනේ හැම දෙනෙක්ම පිටි තමයි පාට වෙනස් කර කර, හැඩේ වෙනස් කර කර කන්නේ. ඒ ආහාරයට විතරක් නෙවෙයි පින්නතුනි. මේ ලෝකයේ තියෙන හැම දෙයකම මූල පදාර්ථය සමානයි. මේ පේන භෞතික රූපී විතරක් නෙවෙයි. අපට ශබ්දයක් ඇහෙනවා නම්, ගඳ සුවඳක් දැනෙනවා නම්, රසයක් දැනෙනවා නම්, ශරීරයට පහසක් ලැබෙනවා නම්, මේ හැම දෙයකම යටින්ම යන මූල පදාර්ථය තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූප. ඒත් එක තියෙන උපාදාය රූප. එතකොට ඒකේ නියම ක්‍රමයේ දන්නේ නැති නිසා අපි මේ හැඩයට රැවටෙනවා. භූත රූප වල තියෙන ස්වභාවය මේකයි. එතකොට මේ අවබෝධය ලැබෙන්න අපි බාහිර දෙයකේ බාහිර හැඩයට රැවටෙන ගතිය එන්නේ නඩු වෙනවා. මොකද මේ පැත්තෙන් තමයි මේ පැත්තට හිත තියලා බලන්නේ. අනිත් දේ තමයි බාහිර අභ්‍යන්තර කියන ભેදේ එන්නේ නඩු වෙනවා. දැන් අපි දැන් මම ශරීරය හිතනවා මේ මගේ කියලා නේ. දැන් කෝපය හිතනවා පිට කියලා. දැන් එහෙම හිතන මේක මගේ, මේක පිට කියලා. පිට අභ්‍යන්තර කියන කතාව එන්නේ පින්නතුණි. තමන් හිතනවා තමන්ගේ ශරීරයට සාපේක්ෂව කියලා. දැන් මේ පින්නතුන් දන්නවා යමක් තමන්ගේ ශරීරය ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශය අභ්‍යන්තරයි. ස්පර්ශ වෙන දේ මොකද්ද? යමක වදිනවා නම් දැන් මේ වදින දේ මොකද්ද? මේක බාහිරයි. ඔව්. මේ අත අභ්‍යන්තරයි, මේක මේ රූපය බාහිරයි. මේ අතර මේක වදිනකොට. එතකොට අපි හිතන්නේ මේක බාහිරයි කියලා, නේ මේක පිටතයි කියලා. නමුත් පිනුතුනේ බලන්න මේ වැදිච්ච අත මේකට හැප්පෙනකොට කොහමද? මේක ඉස්සර අභ්‍යන්තර වෙච්ච එක මේක මේකට වදිනකොට කොහමද? මේක බාහිරයි. එතකොට මේක පිට දෙකක්. ස්පර්ශය මෙතෙන්ට එනකොට මේක පිටයි. දැන් බලන්න, දැන් මේක තේරුණාද නැහැ පස්සේ හිතලා බලන්න. අපි මේ කිව්වේ දැන් මේ අපේ මගේ පිට කියලා ભેදයක් ඇති කරගන්නේ අපේ ශරීරයට සාපේක්ෂව. නමුත් ශරීරයට උනාට පිනතුනේ මේක ඒ වැදෙන ඉන්ද්‍රියට අනුව තමයි වෙනස් වෙන්නේ. එතකොට මේක හරියට ගැඹුරින් හිතන ගියාට පස්සේ ලක්ෂණය තමයි මගේ පිටත කියලා අපි දෙයක් හිතුවට ඇත්තෙම මුලට යනකොට මූලික ස්වභාවයේදී හැම බාහිර අභ්‍යන්තරගේ ભેදයක් ගන්න බැරි තරමට මේක සියුම් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ටිකෙන් ටික විවිධ විදියට අපට ප්‍රඥාව ලබා දෙනවා ජීවිතය දකින්න. අන්න ඒ ප්‍රඥාවට කියනවා පින්නතුනේ සම්මා දිට්ඨිය කියලා. ඒකට පඤ්ඤා කියනවා, ඥාන කියනවා, සම්මා දිට්ඨිය කියනවා, විවිධ නම් තියෙනවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය ලැබෙන්න අපට තේරෙනවා අපට මේ බාහිර අභ්‍යන්තර විඳින දේවල් වල ස්වභාවය මොකද්ද? අපට යම්කිසි සැප දුක් තියෙනවා නම් ඒකේ ස්වභාවය මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු මොකද්ද ආදී වශයෙන් අපට ජීවිත යථාර්ථය තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න මේ සම්මා දිට්ඨිය ප්‍රඥාවෙහි ප්‍රධාන කාරණා දෙකක් දහමේ දැක් වෙනවා. පින්නතුනි සාදුකාරයක් දෙන්න බලන්න. සාදුකාරා. පොඩ්ඩක් අමාරු නම් පින්නතු ඉන්න තැන පොඩ්ඩක් නැගිටත් කමක් නැහැ. ටිකක් ඉන්නකොට අමාරු නම් ගැටලුවක් නැහැ. සමහරට නිින්ද යන්නත් වෙනවා. ඒක අපිටත් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ටිකක් කොහොම හරි සිහියෙන් ඉන්න බලන්න. අපි වැදගත්ම කරුණු ටිකක් මේ සාකච්ඡා කරන්නේ. පින්නතුනි අපි මේ සාකච්ඡා කරේ අපේ සතුට, නියම සතුට වැඩි වෙන්නේ අපි ප්‍රඥාවෙන් හිටිය ප්‍රමාණයට, සම්මාදිට්ඨිය වැඩි වෙච්ච ප්‍රමාණයට. ඒ සම්මාදිට්ඨියේ මුල්ම පියවර තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි මේ සැප දුක් ටිකක් විඳිනවා නම් ඒකට සම්බන්ධ මූලික පදනම තමයි කර්මය කියන එක. කර්මය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා හිත පිරිසිතෝ යම් කෙසේ සිතින් කයින් වචනෙන් යමක් කරනවා නම් ඒකට අපට සැප විපාක ලැබෙනවා. හිත පිරිසිතෝ. හිත අපිරිසිතෝ යමක් කරනවා නම් ඒකට ලැබෙන්නේ දුක් විපාක. මෙන්න මේක තමයි පින්නතුනේ ප්‍රඥාව ලබා ගැනීමෙහි අපි ධර්ම ශ්‍රවණයෙන් ලබන පළවෙනි දැනුම. ඒ නිසා අපට යම් කිසි විදියක අද මේ පහසුකම් ටිකක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ අපේ කර්මයේ ස්වභාවයට අනුව. කර්මයේ ස්වභාවය කියන්නේ මොකද්ද පින්නතුනේ? කර්මයෙන් තමයි ලැබුණේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය කර්මයට අතීතයේ කරපු කර්මයේ ශක්තියට අනුව ලැබිච්ච ස්වභාවයක් මේ හය. පින්නතුනේ දැන් මේ අපේ ඇහැට මේ රූපයක් පේනවා නම් ඒ පේන්නේ තමන්ගේ කර්ම ශක්තියේ ස්වභාවය අනුව පේන රූපයක් තමයි මේ පේන්නේ. ඒ වගේම මේ කර්මය මෙතන බැරිවලත් වෙනස් වුණොතින් පේන දේ වෙනස් වෙනවා. ඔව් දැන් අපි හිතනවා කාටත් ඒක වගේ පේනවා කියලා නේ. ඔව් දැන් කර්මය අනුසි ප්‍රමාණයක සමාන නිසා කාටත් ඒක වගේ පේන ගතියක් තියෙනවා. නමුත් පින්නතුර ඕනම වෙලාවක මේක වෙනස් වෙන්න පුළුවන්. එක උදාහරණයක් මම කියන්නම්. දැන් බුදුහාඳුරන්ගේ කාලේ ලෝසක හාඳුර පින්ඩපාතේ වැඩියා. ලෝසක හාඳුර පාත්‍රයේ තරම් පින්ඩපාතේ වඩිනකොට පින්ඩපාතේ බෙදන්නේ නැයිට පේන්නේ පාත්‍රයේ දානේ පිරීලා කියලා. ලෝසක හාඳුර බලනකොට පාත්‍රේ මුකුත් නැහැ. බලන්න පින්නතුනේ එකම දේ කර්ම විපාක විඳින වෙනකොට තමන්ගේ හැට පේන විදිය නෙවෙයි වෙන කෙනෙකුගේ හැට පේන්නේ. ඒ වගේම දැන් අද අපට මේක පහසුකම් ටිකක් විදියට දානමානාදී පිළිගන්නවා වගේ පේනුනට මෙතන කර්මය බැරි වෙලාවත් වෙනස් වෙනවා. තින් මේවා තමන් අප්‍රිය විදියට පේන ගන්නෙ. තමන් අකමැති විදියට පේන ගන්නෙ. දැන් අපි දැකලා තියෙනවා සමහර අය මරණාසන්න කාලේ වන විට ඇතැම් විට දරුවෝ ටික සලකන්න එනවා. සලකන කොටත් කෑ ගහනවා මෙන්න මාව මරන්න එනවා කියලා. සාමුදුර කෙනෙක් පිරිත් කියන්න යනවා. පිරිත් කියන්න යනකොට කෑ ගහනවා, ඇඳ අස්සෙ රිංගනවා, දොර මුල්ලේ රිංගනවා, මෙන්න මාව මරන්න එනවා කියලා. මේ හාඳුරු පිරිත් කියන්නේ යන්නේ. පින්නතුනේ මේක තමයි යථාර්ථය. එතකොට කර්ම ශක්තිය වෙනස් වෙනකොට බාහිරට පේන දේවල් වල ස්වභාවය වෙනස් වෙනවා. ඒ නිසා ඉහළම මට්ටමට කර්මයේ ස්වභාවය ගැනීම සහ ඒක ප්‍රඥාවෙන් බැලීම තමයි බුදුදහමෙන් කරන්නේ. දැන් අපි මේ දකින දේ පින්නතුනේ සම්පූර්ණම යථාර්ථය නෙවෙයි. දැන් අපි මේ බිත්තියක් දකිනකොට මේ බිත්තියෙන් එහා පැත්තට අපිට යන්න බෑ. මේ බිත්තියෙන් එහා පැත්ත අපට පේන්නේ නැහැ. නමුත් සමහර සත්වෙක් ඉන්න පුළුවන්. යා ඇස දිනු කරපු කෙනෙක් හරි වෙන කර්ම ශක්තිය ඉපදිච්ච කෙනෙක්. එයාට මේ බිත්තියෙන් එහා පැත්ත ටික පේනවා. මේ බිත්තියෙන් එහාට යන්නත් පුළුවන් එයාට. ඒ නිසා එක එක තලවල ඒ ඒ සත්‍යයන් කර්මයේ දිනු කරු ස්වභාවය අනුව එයාගේ ස්වභාවය වෙනස් වෙනවා. නුවණින් දකින්න කියලා හඳුන්නේ නැහැ. නෑ නුවණින් දකින්න එක නෙමෙයි මේ කියන්නේ. නුවණින් දකින්න එක නෙමෙයි සාමාන්‍ය ස්වභාවය මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් උපතින් ලැබපු ස්වභාවය මේ කියන්නේ. හැබැයි නුවණින් දකිනකොට නුවණින් දැකීමෙත් එක එක මට්ටම් තියෙනවා. සෝවන් මට්ටමේදී එකක් එහෙමම මට්ටම් වෙනස් වෙනවා. ඉහළටම දකිනකොට මේ බාහිර රූපයේ ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මානසික ප්‍රඥාවෙන් ඉහළම ස්වභාවයෙන් දකින ක්‍රමයක්ත් තියෙනවා. ඒක අපි මේ ධර්මයෙන් ලබන්නේ. ඒ ධර්මයට එන කලින් අපි මේ සාකච්ඡා කරන්නේ මේ සාමාන්‍යයෙන් දකින දේ අපට සාපේක්ෂව පේන ලෝකයක් තමයි මේ අද පේන්නේ. ඒ නිසා මේක සම්පූර්ණ යථාර්ථය නෙවෙයි. එතකොට ඒක තේරෙනකොට එක දෙයක් තමයි අපි කම්මසකතා සම්මාදිට්ඨිය පළවෙනි පියවර විදියට අපි හොඳ කර්ම ශක්තියෙන් දින වෙන විදියට මනස සකස් කරගන්නවා. අපි දෙවෙනි පියවර කියන නුවණින් දකින ක්‍රමය කියන ඊට පස්සේ දැන් මේ කියන්නේ ප්‍රඥාවේ පළවෙනි පියවර අපි පේනොතනේ මේ මොහොත වන විට සැලකුදු ජයග්‍රහණයකට පත් වෙලා තියෙනවා. ඒ පහසුකම් ටික ඉහළම මට්ටමට එන විදිහේ කුසලයකට තමයි දැන් අපි ඉපදිලා ඉන්නේ. බැරි වෙලාවත් ඒ කර්මය අපේ වෙනස්වල තිබ්බනම් ඇතැම් ඩැස් දෙක අඳ වෙලා යන තිබුණා, කන් දෙක බිහිර වෙලා යන තිබුණා, මන්ද බුද්ධික වෙන්න තිබුණා, ආබාධිත වෙන්න තිබුණා. ඒ හුඟා ජයග්‍රහණය කළා යම් කිසි මට්ටමකට දක්මකට අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ නිවැරදි දක්මම නෙවෙයි. කම්මසගත සම්මාදිට යනුව කර්මඵල අධහන විශ්වාසයෙන් සසර හොඳ කර්ම කරපු නිසා අපට හොඳ පහසුකම් ටිකක් ලැබිලා තියෙනවා. හැබැයි ඒ පහසුකම් ටික අපේ කොච්චර උපරිමයේ හොඳට හිටියත් අපට දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න බෑ. සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න බෑ. බුදුදහමෙන් කරන්නේ මේ ලැබූ පහසුකම් ටිකේ ස්වභාවයත් කියලා මේ පිනත් ශක්තිමත් කළා අර ප්‍රඥාවත් ලබා දීලා කිසිදු දුකකින් පීඩාවට පත් වෙන්න නොවන විදිහේ දැක්මක් ඇති කිරීම ප්‍රඥාවක් ඇති කිරීම තමයි දෙවෙනි පියවරෙන් කරන්නේ. එතකොට පළවෙනි පියවරේ ඉන්න කෙනා පින්නතුනේ මේ පහසුකම් ටික දකින කෙනා එයා දන්නව වැඩිපුර යාට සැප ලැබෙන්නේ එයාගේ හිතේ ලෝභ, ద్వේස, මෝහ අඩු වෙච්ච ප්‍රමාණයට කියලා. හිත දැන් මේ පහසුකම් ටික අද ලබලා තියුණත් පිනින් අපි නිතරම හිත නරක කරගෙන නම් ඉන්නේ. දකින්න දේවල් නැත්ක ගැටෙනවා නම්, පුද්ගලයක අමනාප වෙනවා නම්, දකින්න දෙයට ආසා කරලා දුවනවා නම්, පිනතින අපට මේ ලැබපු ටිකේ පහසුකම් ටිකවත් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අපි හොඳ ලස්සන වාහනයක ගියත්, ඒ වාහනේ යද්දී කවුරු හරි කමනාප වෙච්ච සිතුවිල්ලක් නම් අපේ හිතේ ඉන්නේනේ. අර වාහනේ ලස්සන පේනවද? දැන් බලන්න අපි පොඩි කාලේ පිනතින වාහනයක් ළඟට ගියාම හරි ආසයිනේනේ. වාහනයක් ඇතුළට ගිහිල්ලා අර මේ පෑඩ් එක හැම මුල් ටික දකිනකොට ලයිට් එහෙම දිව්‍ය ලෝකෙ ගියා වගේනේ, තොරණක් වගේනේ. අපි හරිම සතුටුයි නේද? අර සීට් එකක් හැම දකිනකොට අලුත් වාහනයක හරිය සතුටුයි. දැන් අපේම වාහනේ හැම දෙයක් අසතුටක් තියෙනවද? ඈ වාහනේ Tamante කියලා හිතුණත් ඒ සතුට තියෙනවද? දැන් බලන්න අපි ඇතැමිට මේ රටට ආපු මුල්ම කාලේ ලොකු සතුටක් තිබුණනේ. ඇතැමිට ලංකාවේ දුණත් ඇමරිකා එක්සත් ජනපදයේ කියලා ලියනකොට උනත් නේ හරි සතුටක් නේ. දිගම වචනේනේ අපි ලියපුනේ. ගූගල් විද්‍යාවට හැම ලියනකොටනේ. නමුත් පිනුතුනි ඒ රටට ආවට පස්සේ මේ පහසුකම් ටික විඳිනකොට ඒ සතුට තියෙනවද අපට? ඒ සතුට අපට නෑ පිනුතුනි. ඒකට හේතුව තමයි අපේ හිත ඊට වඩා වෙනත් ආසාවකට ගිහිල්ලා එක්කෝ. නැත්තම් පුද්ගලයෙක් එක අමනාපයකට ගිහිල්ලා ඊට වඩා ඒක ඉක්මවලා වෙනස් ස්වභාවයකට මනස ගිහිල්ලා මේ. එතකොට අන්න ඒ ගතිය ටික අඩු කළා තමන්ගේ මනස පිරිසිදු කරලා තියන්න. ලෝභ දේශ මොහ අඩුවෙන්න අර චිත්ත පීඩාව අතෘප්ති කරගතිය එන්නේ නඩු වෙලා යම් කිසි විදියක සතුටක තමන් තියෙනවා. ඒක තමයි මේ ප්‍රඥාවේ මුල් පියවරෙන් කරන්නේ. එතන ප්‍රධාන දෙයක් ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනේ සතුට අපේක්ෂාවේ යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එතෙන්දී තමන්ගේ හිතට ලෝභ, ద్వේස, මෝහ අඩු වෙන විදිහේ මානසිකත්වයක නිතරම ඉන්න ඕන. විතක සංඨාන කියලා සූත්‍රයක් නෝයි දෙවෙනි පිටුවේ විස්තර වෙන්නේ ක්‍රම පහක් ගැන දැක්වෙනවා. අපේ හිතේ සතුට අඩු වෙන්නේ අඩු වෙනවා නම් සතුට නැති වෙනවා නම් නැති වෙන්නේ එක්ක ලෝභයක් නිසා එක්ක ද්වේෂයක් නිසා එක්ක මෝහයක් නිසා. ତେଣୁ මේක අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. මෙවැනි සිතුවිල්ලක් අපේ හිතට ආවනම් අපි තේරුම් ගන්න ඕන කොහොමද අකුසල සිතුවිල්ල දුරු කරන්නේ කියලා. දැන් දැඩි අමනාපයක් ද්වේෂයක් කියන එකක් ආවනම් ඊට විරුද්ධ සිතුවිල්ලක් අපි හිතන්නට ඕන. ඒ ලෝභයට විරුද්ධ සිතුවිල්ලක් හිතන්න. ඒ ද්වේෂයට. මොකද්ද? එයා ගැන මෛත්‍රී සාගත වෙන්න ඕන. අපි අකමැති දෙයක් කරන කෙනෙක් ගැන වුණත් හිතනකොට අනේ මෙයා මට උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ගියාත්මේ මගේ ඥාතියෙක් කියලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. මේ ආත්මයත් මට උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රම වලින් ඒකට විරුද්ධ විදියට හිතන අර ද්වේෂයට. හිතන්නේ හිතන අර ගතිය අඩු වෙනවා යාගේ. යමකට දැඩි ආසානම් කෑමකට හරි වෙනත් දෙයකට හරි දැඩි කැමැත්තක් තියෙනවා නම් ඒක තමන්ට හිත පීඩාවක් ඇති වෙන දෙයක්. හිතේ තියෙන තැම්පත් බව නැති වෙනවා. එතකොට හිතන්ට ඕන අඩු ගානේ පරිත්‍යාග සීලියත්වයට හරි හිත නැඹුරු කරන්න ඕන. කෑමක් ගැන උනත් දැඩි ආසාවක් තියෙන අඩු ගානේ ළඟ කෙනෙකුට පොඩ්ඩක් හරි දෙන්නට හරි ඕනේ. දීලා තමන් අනුභව කරන්න ඕන. මෙන්න මේ විදිහට ඒ එන සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලකින් අරක යටපත් කරන ගතිය. උදාහරණයක් කියනවා හරියට අර වඩු වැඩ කරන කෙනෙක් ලීයක ඇණයක් අයින් කරන්න ඕන නම් වෙනත් ඇණයකින් අර ඇණයට ගහන කලින් තියෙන ඇණයට. එතකොට අර මුලින් තිබ්බැනේ ගැලවිලි යනවා. අන්න ඒ වගේ තමයි දැඩි ලෝභයක් තියෙනවා නම් පරිත්‍යාගයකින් පරිත්‍යාග නැමැති ඇණය ගහලා අරක අයින් කරනවා. ද්වේෂයක් නම් තියෙන්නේ අමනාපයක් නම් තියෙන්නේ මෛත්‍රී සහගත ඇණයක් ගහලා අරක දුරු කරනවා. මේකට කියනවා අඤ්ඤ විතක්ක කියලා. මේක හිතේ කෙලෙස් අඩු කරගන්න එක්තරා ක්‍රමයක්. දැන් අපි දක්ෂ වෙන්න ඕන අපට වටිනාම දේ තමයි අපේ හිත. අපේ සතුට තීරණය කරන ප්‍රධාන දේ තමයි අපේ හිත. අපි පාවිච්චි කරන බඩු මුට්ටුවත් රැකියාවවත් ඥාතීන්වත් නෙවෙයි අපේ සතුටේ පදනම. අපේ සතුට තියෙන්නේ අපේ හිත ආරක්ෂා කරගත්තු ප්‍රමාණයට. මුළු ලෝකයක්ම අපට බැන්නත් ගැටලුවක් නැහැ. මුළු ලෝකෙම අපට නැතුණත් ගැටලුවක් නැහැ. අපේ හිත හරියට පිහිටුවා ගත්තොත් පිනොතින අපට දුක් වෙන්නේ නැහැ. හිතේ ලෝභ දේ සමූහ හැකිතා කඩු කරගන්න පුළුවන් නම් දක්ෂ වුණා නම් අපි ඒ දක්ෂ ප්‍රමාණයට පින්නතුන අපේ දුක අඩුයි. අපට බඩමුට්ටු අඩු වෙන්න පුළුවන්. බඩමුට්ටු නෙවෙයි ගැටලුව. ලෝකෙම තියෙන බඩමුට්ටු gedara ගැන දාගත්තත් පින්නතුනි සම්පූර්ණ සතුටක් අපට ලැබෙන්නේ නැහැ. මුළු ලෝකෙම අපට අයිති කියලා ලියුමකින් ලියලා දුන්න අපට පින්නතුනි සතුට වැඩි වෙන්නේ නැහැ. අපි හිතන සතුට වැඩි වෙයි කියලා. මොකද බුදුහාමර පැහැදිලිම දේශනා කළා අපි මේ සසරෙන ගමනේදී ලෝකේ අපි හැම දිනෙකම සක්විත රජ වෙල හිටියාය. නිකන් අය නෙවෙයි. සක්විත රජ කියන කාටද? මේ මුළු ලෝකෙම අයිතිකාරය. මේ මුළු ලෝකෙම පාලනය කරන කෙනා. අපි අතර නේ පිනුතින් දාසද කූමි පෙලක් දැකලා, කඩි පෙලක් දැකලා බුදුහාමර කියනවා මේ කඩි ගොලේ සක්විත රජන වෙච්ච කිසියම් කෙනෙක් නැහැ කියලා. අපි කියන අමුතුන් කියන්නේ ඒ තරම් සසර ගමනක් ආපු අය. එහෙම ආපු අපි තමයි මේ පොඩි ගෙදරකට පොඩි ඉඩමකට ආසා හිතන්නේ. පොඩි වාහනයකට. තෝකහන්න. හඳුන දැන් හිතර ලෝභ ද්වේෂ මෝහ හරි මොකක් හරි දුකක් හරි මොනවා හරි දැන් කවුරු හරි මම මොනවා හරි දුකක් ඇතන කායික හරි කියන එකද හොඳ ඒක හිතේ තියන් තමම කන්ට්‍රෝල් කරගෙන තමම හිත හදාගන්න එක. ඔව් ඇත්තෙන්ම කියන දැන් මේකේ ක්‍රම පහක් තියෙනවා ඇත්තෙන්ම ක්‍රම පහ ක්‍රම පහම කිව්වේ නෑ තාම. ඔව් පළවෙනි ක්‍රම විතරයි කිව්වේ. ක්‍රම ඇත්තෙන්ම හුඟක් තියෙනවා. මේ අපි ඒ ටික ඔක්කොම කතා කරලා කතා කරමු. එතකොට එන ඔක්කොම ටික. දැන් බුදුහාර ක්‍රම අකුසලයක් කරනකොට චිත්ත පීඩාවක් කරනකොට දුරු කරන ප්‍රධාන ක්‍රම පහක් මේ කියන්නේ. එතකොට ප්‍රධාන එකක් තමයි ඒ සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලක් හදනවා. මේ ලෝභයක් කරනකොට පරිත්‍යාග සීලෙත් හදනවා. ද්වේෂයක් කරනකොට මේ අමනාපයක් කරනකොට මෛත්‍රිය සහගත සිතුවිල්ලක් හදනවා. ඇතැම්මිට ශෝකයක් කරනකොට ඊට අදාළව ඇතැම්මිට කර්මය ගැන අපි හිතනවා. හැමදාම මෙයා ජීවත් වෙන්නේ නැහැ මෙයා මරණයට පත් වෙන කෙනෙක් එහෙම කියලා ඒ පැත්තෙන් හිතනවා අපි. ඒක තමයි පළවෙනි පියවර. අපි මේ පහ කතා කරලා ඊට පස්සේ ඊළඟ පියවරට යමු. ආදීනව කියන්නේ ඊළඟට බලනවා තමන්ගේ හිතේ මෙවැනි සිතුවිල්ලක් හිතනවා තියෙන තමන්ට මොකද්ද වෙන අවාසිය කියලා. දැන් කවුරු හරි එක්ක අපි අමනාප නම් ඇතැම්මිට අමනාප කෙනා දන්නේ නැත්නම් අපිත් එක්ක අමනාපයි කියලා. අපි මෙහි ඉඳගෙන යත් එක්ක හිතින් ගැටි ගැටි ඉන්නවා. පින්නතුනේ අපට ඒක ලොකුම අවාසිය තියෙන්නේ. අපි හිතන යම් කිසි කෙනෙකුට අපි ද්වේෂ කරනකොට ඒ කෙනාව ඒක ලක් වෙන කියලා. නමුත් පිනතුන අපේ හිතේ අපිට සිදු වෙන අපි මෙහි ඉඳගෙන තමයි බර්න් අවුට් වෙන්නේ අපි. මෙහෙන් තමයි අපි දුක් විඳින්නේ. ඒ නිසා නිතරම හිතන්නට ඕන තමන්ගේ හිතේ පීඩාවක් තියෙනවා නම් තමන් හිතේ අකුසලයක් නම් ඒකේ ප්‍රධානම ආදීනව අවාසිය තමන්ටයි වෙන්නේ. ඒ නිසා ඒක ආදීනව පැත්ත හිතලා පුළුවන් තරම් ඒකෙන් දුර වෙන්නට ඕන. තුන්වෙනි එක තමයි අසති කියන එක සිහි නොකර ඉඳීම. මෙන්න මේක තමයි වැදගත්. දැන් කෙනෙක් ඥාතියෙක් මිය ගිහපු කෙනෙක් නම් ඒ සිතුවිල්ල අපේ හිතන ගතිය ටිකෙන් ටික අඩු කරන්න ඕන. ඒ වෙනුවට එයාගේ හොඳ දෙයක්, එයා දැන් හොඳ තැනක ඉපදිලා ඇති, ඇතැම් විට එයා හැමදාම කල ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේ වෙන වෙන සිතුවිල්ලට ඇප්ලයි කරලා, රිප්ලේස් කරලා අරක හිතන වාර ගන්න අඩු කරන්න ඕන. දැන් අපට ශරීරයට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩට අපි ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර නොකර ඉන්නේ නැහැ. නමුත් ඒ ලෙඩේ හිතෙන්න තියෙන වාර ගන්න අඩු කරනවා. ඒ වෙනුවට අනිත් අය උදව් කරනවා, පින්දහම් කරනවා, භාවනා කරනවා. ඒව කරන්න කරන්න පින්නොතින අර හිතට ශාරීරිය ගැන හිත පීඩා විඳින ගතිය අඩු වෙනවා. දැන් බලන්න අපිට දැඩි හිසරදයක් තියෙන අවස්ථාවකදී අපි කියමු අපි දැඩි හිසරදයකින් අපි ඉන්නවා. ඉන්නකොට අපි ළඟම ඥාතියෙක් අපි ඉතාම කැමති ඥාතියෙක් කෙනෙක් කියව මෑත ඉඳලා. ලොකු බඩු අත් දෙකටම බඩුත් අරගෙන එනවා. එනකොටම අපේ අර හිතේ රදේට මොකද වෙන්නේ? ඈ? ඒක පින්නතුනේ හිතේ රදේ නැති වෙන්නේ නැහැ. හිතේ රදේ තියෙනවා. නමුත් ඊට වඩා අර සතුට වැඩි. අරකේ දුක එන්නේ නැහැ තමන්ට. ඒ සාමාන්‍ය හිතේ රදේකට විතරයි පින්නතුනේ කිව්වේ. ඒක නෙවෙයි ඊට වඩා බරපතල රෝගයක් ආවත්. බුදුදහමෙන් ඉහළම සංකල්ප පින්නතුනේ හිතන්න ගියොත් ඒත් එක ඉහළම මානසික සතුටක් තමන්ගේ හිතට එනවා. දැන් ඔය බොජ්ජංග සූත්‍ර බොජ්ජංග පිරිත් කියලා කියන්නේ ඒක. බොජ්ජංගේ පිරිත්වලදී වෙන්නේ අර කායික කයට බැඳිලා කය ගැන හිත පීඩා විඳින ගතිය අඩු කරලා ඉහළම ධර්ම සංකල්ප වලට හිත තියෙනවා. හිත තියෙනකොට ප්‍රීතිය වැඩි, මානසික සතුට වැඩි. එතකොට මේ ශාරීරික පීඩා යාට එන්නේ නැහැ. අන්න ඒක තමයි මේ අසති කියන එකෙන් කරන්නේ. ඒ නිසා තමන්ගේ ඥාතියෙක් මිය ගිහලා වෙන්න පුළුවන්, තමන්ට බැනපු කෙනෙක් ඉන්න පුළුවන්. මොකක් හෝ හිතට පීඩාවක් දෙන සිතුවිල්ලක් තියෙනවා නම් ඊට වඩා වෙනස් සිතුවිල්ලක් හිතලා මේක හිතන ගතිය අඩු කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා. අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ කිසිම තැනක කියලා නෑ අමතක කරන්න කියලා. බුදුදහමේ කරුණු තීරුම් ගන්න පින්නොතුනි මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙන්න ඕන. මතකේ අඩු වෙනවා නම් තමයි ලොකු වැරදීමක්. මතකයේ වැඩිවීම නෙවෙයි ගැටලුව. ඒක සිහි කිරීමේදී චිත්ත පීඩා ඇති වෙන විදිහට බලන විදියයි තමන්ගේ දුකට හේතුව. නිසා තුන්වෙනි පියවරේ දිවන්නේ ඒ තමන්ට ලෝභයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා නම් ඒකට හිතෙන්න තියෙන වාර ගන්න හැකි තා කඩු කරන්න ඕන. තමන්ට ලොකු හානියක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට හිතෙන්න තියෙන වාර ගන්න හැකි තා කඩු කරන්න. ඒ වෙනකොට තමන් කරන හොඳ දේවල් ගැන, භාවනාවක් ගැන, තමයි නැත් කෙනෙකුට කරපු උදව්වක් ගැන, එයාටම හරි කරපු වෙන උදව්වක් ගැන, එයා තමන්ට කරපු උදව්වක් ගැන, ඒව හිතන්න. හිතලා වෙන සිතුවිල්ලකට හිත යොමු කරන්න, වෙන කුසලයකට. අරක සිහි කරන වාර ගන්න අඩු කරන්න. ඊළඟ කාරණේ තමයි විතක්ක මූල ભેද කියලා. ඒ කියන්නේ ඒ විතරකේ මුලටම යන්න කියලා. දැන් තමන් දැකපු රූපයකට දැඩි ආසාවක් නම් හිතන්න කොහොමද ඒකට ආසාව ඇති වුනේ? ඇසර දැකපු රූපයකින් ආසාවක් ඇති වෙනවා නම් ඒ ආසාව ඇතිවන්නේ ඒ මොහොතේ ඒ ප්‍රියමනාප රූපයත් සහ ඒ ගැන බලපු අයුනසු මනසිකාරයත් කියන දෙක එකතු වෙන තමයි ලෝභය ඇති වුනේ. ද්වේෂයක් ඇති වුණා නම් ද්වේෂය ඇතිවන්නේ පටිඝ අරමුණයි අයුනසු මනසිකාරය එක්ක. ඒ නිසා යමක රාගයක් ද්වේෂයක් ඇති වුණා නම් ඒකේ සිතුවිලි මුලටම ගිහිල්ලා කොහොමද රසවත් ආහාරයකට යමක් ඇති වුණා නම් දැඩි ආසාවක් ඒ කියන්නේ ඒ මොහොතේ ඒ ආසාවට තියෙන කැමැත්ත සහ ඒක අනුවණින් මෙනෙහි කිරීම දෙක එකතු වෙච්ච තැන තමයි ඒකට ආසාවක් ඇති වෙන්නේ. අන්න එතෙන්ටම ක්ෂණිකව හිත තියෙනවා. හිත තිබ්බ ගමන්ම අර තියෙන රාගය අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළ යම් කිසි රූපයක් ගැන ලස්සන කාන්තාවක්ගේ හෝ පිරිමියෙක්ගේ රූපයකට ආසාවක් තියෙනවා නම් ඒකේ මුලටම හිත තියන කොහොමද ඒ ලස්සනට ඉන්න කෙනා තව ටික කලකින් ටිකෙන් ටික වියපත් වෙලා ටිකෙන් ටික වයසට ගිහිල්ලා දුර්වල වෙලා යාගේ ශරීරය නවතිව ටිකටපත් වෙලා ඊට පස්සේ පොළොවට පාත් වෙලා ශරීරයට කැවිලි විසි වෙලා කලකදී දූවිලි වැලි දූවිලි සත්‍යයට පත් වෙන ආකාරය ක්ෂණිකව හිතන්න කියලා. මේව පින්නතුනේ ඒ මොහොතේ බැරි වුණාට නිතර මෙනෙහි කළා තියෙනවා නම් හිතන වාර ගන්න වැඩි කරනවා නම් වැඩි කරන්න වැඩි කරන්න ඊට පස්සෙන් බලන්න පුළුවන්. ඔව්. ඒක පැත්තකින් ඕනම් අතීතයට යන්න. මේ අපේ දැඩි රූපයකට ආසා කරන කෙනෙක් පොඩි කාලේ කොහොමද ටිකෙන් ටික කියලා මව කුසට කියලා මව කුසේ මුල්ම අවස්ථාවට යන්න. විඥාන පිට බැහැසගස්සු මුල්ම අවස්ථාවේදී රූපය ඇසට නොපෙනෙන මට්ටමේ රූපයකින් මේ තිබ්බේ. එතකොට ඒ රූපයට තමයි මේ ආහාර ටිකක් එකතු වෙලා කන කාපු කැම බීම ටිකක් එකතු වෙලා ඒ ප්‍රතිසන්දි විඥාණයට අනුව මේ වගේ රූපයක් අද මේ නිර්මාණය කළ දීලා තියෙනවා. ඒත් මේ ශරීරය කියලා කියන්නම පින්නතුනේ කර්ම බීජයට අනුව ආහාරයට ඇතිවෙච්ච පරිවර්තනයක් මේක. ඒ නිසා ශරීරය දැක්ක ගමම බලන්න මුලට ගිහිල්ලා මොකද්ද මේ ශරීරේ මුල කියලා. මුල තමයි ආහාර පාන ටික ගත්තු බත් මාළු වෑංජන ඉන්දියාප්ප ආප්ප තමයි මේ තියෙන්නේ. කිරිහොදි එහෙම මේවා ඒ ටික එකතු වෙලා කර්ම බීජයට හදලා දීපු එකක් තමයි මේ තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි වෙනතන. තනි කරම මේ පේන රූපෙට කියන්නේ කබලින්කාර ආහාරය කියලා. මේ කබලින්කාර ආහාරය එහෙමමයි. මේ කබලින්කාර ආහාරය නිර්මාණයක් වෙච්ච මේ ශරීරය තවත් සතිකුට ආහාරයක් මේක. දැන් බලන්න ගහක් කොළක් ගත්තොත් ඒක මුවෙක් වගේ සතිකුට ආහාරයක්. ඒ මුවා කොටියෙකුට ආහාරයක්. ඒ කොටිය මැතැමිට සිංහෙකුට ආහාරයක්. ඒ සිංහයාම මැරිලා ගියාට පස්සේ කූඹින්ට ඒක ආහාරයක්. එනිසා මෙන්න මේ වගේ රූපය ගැන රාගයක් ද්වේෂයක් ඇති වෙනවා නම් හිත මුලට තියලා විවිධ පරයය වලින් බලන්න මේවා. ඒ කියන්නේ අපිට රාග දේශ ඇතිවන්නේ කොහොමද කියලා මේ. ඔව් ඇති වෙන්නේ ප්‍රිය රූපයට අයෝනිසෝමනසිකාර එකතු වෙනකොටින් තමයි ලෝභය ඇති වෙන්නේ. ඒක දුරු කරන්න නම් ප්‍රිය රූපයේ නෙවෙයි ගැටලුව ඒකට යෝනිසෝමනසිකාර එකතු කරන එක. බුදුදහමේ කිසිම තැනක මේ ලස්සන රූප ශබ්ද ආදී කෙලස් කියලා නැහැ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා කියනවා. මේ බාහිර දේ කිසිම දෙයක් වෙනස් කරන දේවල් නෙවෙයි. මේ බාහිර දෙයකින් අපිට දුකක් හෝ සැපක් එන්නේ නැහැ. දුකක් හෝ සැපක් එන්නේ තමන් හිතන විදිය. තමන් නිතර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නව නම් නෝනින් මෙනෙහි කිරීමෙන් ඉන්නව නම් මේ බාහිර රූප ශබ්ද ආදීන් තමන්ට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. තමන් හිත තමන් ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ එතෙන්ට නිතරම යෝනිසෝ මනසිකාරය එකතු කිරීමයි මේ තියෙන්නේ. විතක්ක මූල කියන එකෙන් කරන්නේ තමන්ගේ හිත පීඩාවට පත් වෙන අරමුණු වලදී ඒ සිතුවිල්ලේ මුලටම ගිහිල්ලා ගැන හිතන්න කියලා. එසම මෙහෙම හිතන ක්‍රම රාශියක් බුදුදහම තුල තියෙනවා. අපි මේ කීපයක් විතරයි සාකච්ඡා කළේ. ඊළඟ කාරණය තමයි අබ්බේ නිග්ගන්නන කියන එක. තමන්ට ලෝභයක් හරි ද්වේෂයක් හරි අර මුල් ක්‍රම වලින් දුරු කරන්න බැරි නම් ඊළඟට මොකද කරන්න ඕන? අන්තිමට කියනවා තමන්ගේ දිව දත් අතර හඳවාගෙන දැඩි වීරයෙන් අපි කියන්නේ දත් කුරු විකාගෙන කියලා අපි කියන්නේ. එහෙම හරි ඒ සිතුවිල්ල නැති වෙනකම්ම උත්සාහ කළා ඒක නැති කරගන්න කියලා. ඒ තමන්ට පාඩුවක් නැහැ කියලා. ඒ තරම්ම මේ තමන්ගේ හිතේන චිත්ත පීඩ අඩු කරගන්නේ කොහොම? මේක තමයි ප්‍රධාන ක්‍රම පහ. මේ අතරේදී අපට අර ඔබතුමිය කිව්වාගේ අපට කෙනෙක් ගැන ශෝකයක් හරි යම් කිසි හිත පීඩාවක් ඇති වෙනවා නම් අපිට කෙනෙක් එක්ක සාකච්ඡා කළා හරිය, ඒ වෙලාව වෙන වැඩක් කළා හරිය, එයාට පින් අනුමෝදන් කළා හරිය, මිය ගිහපු කෙනෙක් නම් විවිධ ක්‍රම වලින් ඒ සතුට, ඒ දුක නැති කරගන්න පුළුවන් අපට. මේ ක්‍රම පහ තමයි ප්‍රධාන ඒවා. මේ පහට අමතරව මේ පහ තුලම යම් යම් දේවල් අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කියමු අපට ශෝකයක් ඇති වෙච්ච ආදී අපිට ළඟම ඥාතියෙක් එක්ක කතා කරන්න පුළුවන් ඒ ගැන. කතා කරනකොට පින්නොතු නැත්නම් වෙන්නේ අපි ඇතැම්මිට ඒ වෙලාවේදී එක්කෝ ඒකේ ආධිනව ගැන හිතලා අපි වෙන සතුට දෙයක් කතා කරනවා. නැත්නම් අපි ඒකේ මුලටම ගිහිල්ලා ඒ දුක නැති වෙන විදියට යත් එක සාකච්ඡා කරනවා. අරකෙදි වෙන්නේ මේ පහෙන් එකකටම තමයි අයියන්නේ. ඒ නිසා අපි කතා සමහරයක් එක කතා කරොත් එහෙනම් අපිට තියෙන දුකත් වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා Taman තීරණය කරන්න ඕන කොයි අයත් එක්කද කතා කරන්න කියලා. Tamanට කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන, ධර්මඥානයක් තියෙන නැත්නම් එයා තව ප්‍රශ්න අවුල් කරනවා. එනසා පෙතෙන්දිත් බුද්ධිමත් වෙන්නට ඕන. හැබැයි පිණුතුනේ දහම ළඟදී අපට ඉන්න හොඳම කල්යාණ මිත්‍රය තමයි ධර්මය. අපි ධර්ම කාරණා වැඩිපුර දැනගෙන තියෙනවා නම් අපට එක එක සූත්‍ර වලින් තියෙන කාරණා ඒ වෙලාවට සම්බන්ධ කරගන්න පුළුවන්. එනිසා අපට හොඳම කල්යාණ මිත්‍රය තමයි ත්‍රිපිටකය ධර්මය. පිණුතුනේ දහමෙන් තමයි අපට නියම විසඳුම ලබා දෙන්නේ. ඒක අනිත්‍ය ඇතැම් විට කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ සමහර දෙන උත්තර ඇතැම්ර ප්‍රශ්නේ අවුල් වෙන උත්තරක් දෙනවා. පොදේශය ඇති වෙලා අනිත්‍යයට පිළිගන්න විදියට කියනවා. ඒකෙදී හරි බය නැ ගැපින්න තුනි. ඒ නිසා හැකිතා කෙනෙක්ගේ ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවේදී පුළුවන් තරම් යට මෛත්‍රී සහගත අපි වැඩ කරන්න ඕන. ඇතැම් විට අපේ මේ කර්ම දෝෂයක් මේ විඳින්නේ. ඒ නිසා ඇතැම් විට එකට එක කරන්න ගියොත් වෙන්නේ තවත් අලුත් කර්ම එකතු වෙන එක. ඒ නිසා පින්නතුනි අපට මේ වෙන හුඟක් දේවල් වෙන්නේ කර්මයට සම්බන්ධ වෙලා කර්මයත් ඒකෙන් කියන්නේ හැමදේම කර්මෙන් වෙනවා කියලා. නමුත් කර්මයේ ප්‍රධාන දායකත්වයක් දක්වනවා මේකට. ඒ නිසා කෙනෙක් බණිනව නම් ගහනව නම් මේ පැත්තෙන් හිතන්න ඈ දැන් මෛත්‍රී සහගතව හිතලා බැරි නම් අනිත් පැත්තෙන් හිතන්න ඇතැමිට මගේ මේ කර්ම දෝෂයක් මේ වෙන්නේ. මේක පොඩ්ඩක් ඉවසන්න ඕනේ ඒකයි. ඇතැමිට කාලයකදී සතිය දෙකක් යනකොට ඒක අඩු වෙලා යනවා. අපි මේ මෙකට එක කරන්න ගියොතින් අර කර්මයට අලුත් කර්ම කරන්න ගිහින් අර කවුල් වෙනවා. අනේ දේ තමයි පින්නතුනි අපට කර්මයෙන් තමන් අකමැති දේවල් ආවත් ධර්මය හරියට තියෙනවා නම් ඒ හැම දෙයක්ම හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන්. දැන් අපුම ලෙඩක් වුණා කියලා. ලෙඩක් වුණාට පස්සේ ඊට පස්සේ බෙහෙත් හෙත් ගන්න ගමන් හිතන මේක මට හොඳම අවස්ථාව වෙනදට වඩා මට බනහන්න පුළුවන් කියලා බනහන ඔය. ඈ ඇතැම් විට කෙනෙක් අමනාපලිනන කාලයක් ඇතැම් විට ඊට පස්සේ නෝ ආයෙකත් හොඳයි කියලා ඒකත් හොඳ පැත්තකට යොමු කරගන්නවා. වෙනද වඩා තමට කාලය ඉතුරු වෙනවා. ඒ වගේ දේවලුත් වෙනවා යතරේ. ඒ නිසා හැම දෙයකම පින්නතුනේ හොඳ පැත්තක් තියෙනවා. ඒ වෙනදේ හොඳ විදියට බලන්න උත්සාහ කරන්න. ඇතැම් විට ගමනක් යනකොට ඇතැම් විට තමන් ගමන ප්‍රමාද වෙනවා. ඇතැම් විට ප්‍රමාද වෙන්නෙම පින්නතුනේ තමන්ට වෙන්න තියෙන අනතුරකින් තමන් බේරන්න මේ. දැන් තමන්ගේ හොඳ පින් දහම කළ නිතර අනිත් ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් එයා නිතරම ඔබව ආරක්ෂා කරනවා. ඇතැම්මිට ලොකු අනතුරක් වෙන්න තියෙනම් පොඩි අනතුරකින් අරගෙන නවත්තනවා. ඇතැම්මිට පාරේ ගිහිල්ලා ලොකු වාහනයකට හැප්පෙන්න තියෙනවා නම් කරන්නේ ඇතැම්මිට ගෙදරදීම පොඩි ගහක හපනවා. මෙතන පොඩි අනතුරක් කළා අර ලොකුකින් බාධා කරනවා නවත්තනවා. පොඩි එකක් වෙන්න තියෙනවා නම් ඒකත් ඇතැම්මිට මෙතන ගෙදරින් ලේස් වෙන වෙලාව පරක්කු කරලා මෙතනින් පරක්කු කරනවා. අන්නේ වගේ පින්නතුනි දැන් වෙන අනතුරු හුඟක් අපට වළක්වලා තියෙන්නේ. ඒ වළක්වලා තියෙන්නෙම මේ කර්ම චක්‍රයත් එක්ක අනිත් අතින් තමන්ගේ චරිත ලක්ෂණ වලට අමතරව තමන්ගේ වටේ ආධ්‍යාත්මික ශක්තියක් ඒක රාශිය වෙන නොපෙනෙන ලෝකයක්. තමන්ගේ මළගිය ඥාතීන්, ඒ වගේම දෙවිවරු, සම්මදෘෂ්ටි දෙවිවරු, ඒ අය තමන්ගේ මට්ටම අනුව, තමන්ගේ ගුණධම් මට්ටම අනුව සකස්සෙච්ච පිරිසක් ඉන්නවා. එයාගේ වෙනතුන ලොකු බලකමක් තියෙන නොපෙනි. මේ ආත්මේ ඥාතීන් විතරක් නෙවෙයි, දැන් මේට අතම ගානකට කලින් මෞද්‍යම අපිය හිටන් අපිත් එක්ක සම්බන්ධතා තියෙන අපට නොපෙනෙන විදියට අපට උදව් උපකාර කරනවා. එනිසා නිතරම තමන් කරන පින් දහම අනිත්‍යයට අනුමෝදන් කරන්න. ඒ ඇටත් ඒ පින් වලින් ඒයාගේ ජීවිත සාර්ථකව කියලා නිතර ප්‍රාර්ථනා කරන ඒයාගේ ලොකු ශක්තියක් තමන්ට ලැබෙනවා. අපි මේ මුලින්ම සඳහන් කළේ තමන්ගේ හිතට අකුසල සිතුවිලි එනකොට අන්න ඒ සිතුවිල්ල හැකිතාක් දුර වෙන විදිහට ඉන්න ඒක තමන්ට සැපේ ලබන ක්‍රමයක්. පින්තුනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. දැන් මේ පින්තුනේ දැන් මේ රටේ ඉන්න හැටියට හුඟක් මහන්සි වෙනව නේද? රැකියාවක් කරන්න ගියත් හුඟක් මේ ඇත්තම් මහන්සි වෙනවා. ඇතැම් විට වෙනත් රටක රැකියාවක් කරනකොට ඇතැම් විට මාසේ වැටුපට මාසේ අන්තිමට කොහොමවත් පඩිය හම්බෙනවනේ. දැන් මෙහෙම බෑනේ. මෙහෙ ඔබ හුඟක් මහන්සිල තමයි දෙයක් උපයන්නේ. ඒ ගන්න වැටුප හුඟක් බර වැඩි. අයි මහන්සිලනේ උපයන්නේ වටිනකම වැඩි ඒකේ. පින්නතුනේ ඒ හැම දෙයක්ම ඔබ කරන්නේ මහන්සිල කරන්නේ. නිදි මරාගෙන වැඩ කරන්නේ ඉගෙන ගන්නේ. මේ හැමදේම කරන්න ජීවිතයේ සාර්ථකත්වයට සතුටට. ඒ සතුටට පිනොත්තුනි මහන්සියල හුඟක් ඉගෙනගෙන හුඟක් වැඩ කළා හුඟක් සල්ලි ලැබුණට විතරක් අපට ඒ සතුට ලැබෙන්නේ නැහැ. ඒ සතුට ලැබෙන නම් පිනොත්තුනි අපේ හිතට දුක් පීඩා ගෙන දෙන අකුසල සිතුවිලි හැකිතාක් දුරට අඩු වෙන විදිහට අපි ඉන්නට ඕන. ඒක තමයි අර මුල් ක්‍රමෙන් කිව්වේ. ඊළඟට පිනොත්තුනි තවත් ක්‍රමයක් බුදුදහමේ දේශනා කරනවා. හරිම ලස්සන ක්‍රමයක්. ওই තුන්වෙනි පිටුවේ තියෙන එක. සුසුකං මද ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනසේසු විහරාම අවේරිනෝ. ලෝකේ බොහෝ දෙනෙක්ගේ ලක්ෂණය තමයි අනිත් අයට වෛර කළා, අනිත් අයත් එක්ක අමනාපයෙන් තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. එහෙම අය ලෝකේ ඉන්නකොට දැක්කට පස්සේ හිතන්න, අනේ මං එහෙම වෛර කරන්නේ නෑනේ, මං මෛත්‍රිය සංගත ඉන්න කෙනෙක් නේද, ඒ මිනිස්සු අතරේ මං කොච්චර හොඳ නේද, සතුටෙන් ඉන්නව නේද කියලා තමන් ගැන හිතන්න කියලා. අපි නිතරම යන්නේ ලෝකේ මිනිස්සු නිවැරදි කරන්නනේ. අහවලා මෙහෙමයි මෙහෙම ඉන්න එක හොඳ නෑ කියලා අවවාද දෙන්න යනවා, ඉන්න අය විවේචනය කරනවා. අපි නිතරම බාහිරට දෝෂ ආරෝපණය කරන්න බලාගෙන ඉන්නේ. පින්තුනේ ඒකත් Tamanට සතුට නැති වෙන ක්‍රමයක්. ඒ නිසා බාහිර වැරදි වැඩ කරන අය අතුරිනුත් Taman හිතන්න. අනේ මම මේ වරද කරන්නේ නැහැ නේ. මං අනිත්‍යයත් එක්ක අමනාප නැහැ නේ. මං කොච්චර මෛත්‍රිය සාගත ඉන්නේ කියලා තමන් ගැනම තමන් සතුට ඇති කරගන්න. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මිනිස්සේසු විහරම අනාතුරා. ලෝකෙ මිනිස්සු කෙලෙස් වලින් රෝගී වෙ ඉන්නේ. ලෝභයෙන් ద్వේෂයෙන් රෝගී වෙල මිනිස්සු ඉන්නේ. මේව මානසික රෝග කියලා බුදුදහමෙන් කියන්නේ. හිතට යම් කිසි කෙලෙසක් තියෙන ඒ ඔක්කොම රෝග. යම් කිසි කෙනෙක්ගේ අතින් ලෝභ දේශ සහිත දෙයක් වෙනවා නම් පින්න තින අමනාප වෙන්න පිටන යා රෝගිය කියලා. මානසික රෝගිය කේකයි. ඒ මානසික රෝගිය ඇතුළේ ලෝකෙ වැඩිපුර ඉන්නේ. අපි මානසික රෝගියෙක් කෑ ගහනකොට නරක වචන කියනකොට අපි කේන්ති ගන්නවද? අපිට බැන්නොත් අපි තරහ ගන්නවද? අපි තරහ ගන්නෑ කවදාවත් නේ. අන්න ඒ වගේම හිතන්න වෙන උතුණින්. අනිත් අය නරක විචාරය යවනවලදී හැසිරෙනකොට රෝගී වෙල මානසික රෝගීන් මේ ඉන්නේ කියලා ඒ මෙහෙම හිතන්න. මානසික රෝගීන් කියන අර මානසික රෝහලට යන මට්ටම නෑ. ඊට වඩා පල්ලෙහා මට්ටමේ ඉන්නේ. නමුත් කොයි මොහොතක හරි යන්න පුළුවන් ඒ ආයතනෙ මේ ඉන්නේ. අපිත් එහෙම තමයි. පොඩි දශම ගානක යහට මැච් වෙච්ච එකම යන්න පුළුවන්. පින්නතුනි, එහෙම ස්වභාවයුක්ත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. තමන්ග නිරෝගී වෙන්නකම් හිතන්න. තමන් අනේ නිරෝගී, තමන්ට ඒ රෝගය තාම නෑ කියලා. අනිත් අයගේ දිනට ඊර්ෂ්‍යා කරනවා නම්, අනිත් අයත් එක්ක අමනාප නම්, ලෝක යමකට දැඩි ආශා කරනවා නම්, අනිත් අය කැම වීම කන්න තැන අනිත් අයගේ කැම ටිකත් එකම කනවා නම්, ඒව අරගෙන යනවා නම්, අපි පින්නතුනි කේන්ති ගන්න එක තේරුම් ගන්න නෑ. තමන් සතුට අනේ මට මේ ආසාව නෑ නේ. මං එහෙම කරන්නේ නෑ නේ කියලා තමන් ගැන තමන් සතුට වෙන්න. තමන් ගැන තමන් වර්ණනා කරන්න යන්න ඕනේ නැහැ. තමන්ම හිතා ගන්න සිතින්ම මම මේ වැඩේ මට ඒක අවශ්‍ය නැහැ නේ. මම මේ தත්ත්වය දැන් නැහැ නේ කියලා. ඒක තමන්ට සතුටක් ඒක. ඊළඟට සඳහන් කරනවා සුසුකං වත ජීවාම උත්සුකේසු අනුසුකං උත්සුකේසු මිනිස්සේසු විහරමනුසුකං. ඒ කියන්නේ මේ පංචකාම සැපේ අපේක්ෂාවෙන් ඒ කියන්නේ හැඩ දකින්න රූප කනට අහන ශබ්ද මෙන්න මේවා උපයන්න තමයි ලෝකෙ මිනිසු වේගෙන් මේ ලෝකෙ දුවන්නේ. වේගයෙන්ම මේ වාහන වේගෙන් යන්නේ මේව හොයාගෙන. සාමාන්‍ය ලෝකේ ස්වභාවයක දැන් මේ පින තුන අද වාහනේ වේගෙන් ආවේ මෙහාට ධර්මයේ හොයාගෙනනේ. නමුත් ලෝකේ මිනිස්සු පින තුනේ දැන් ওই පාලමක් හැම උඩින් යටින් වාහන යන තැනක නිකන් ඉන්න ගමන් ඕනනම් පයින් වෙලාවක බලන්න මේ මිනිස්සු වේගෙන් කොහෙද යන්නේ කියලා. එක්කො සුපර් මාකට් එකකට බඩු ටිකක් ගන්න, නැත්නම් කොහරි විනෝද චාරිකාවක් බලන්න කොහරි, නැත්නම් චිත්‍රපටියක් බලන්න, සංගීත සංස්කෘතියක් බලන්න. මේවට තමයි මේ වේගයෙන් මිනිස්සු 60ට 80ට වේගෙන් මේ යන්නේ. පින්නතුනේ එහෙම ලෝකයේ තමන් මේ විවේකයේ ඉන්නව නේද කියලා තමන් ගැන හිතන්න. පින්නතුනේ අපි රැකිරන් සාධිය කරන්නේ නැත්තේ නෑ. නමුත් ඒ හැමදේමත් කරන්නේ පින්නතුනේ දහම පැත්තට කියලා හිතන්න. තමන් මිල මුදලක් උපයනවා නම්, තමන් රැකියාවක් කරනවා නම්, අලුත් උපාධියක් කරලා රැකියාව දිනු කරගන්නවා නම්, ඒව කරන්නේ සල්ලි උපයලා මගේ දරුවෝ ටික පෝෂණය කරලා, මගේ මෞද්‍යමාපියන් පෝෂණය කරලා, දන් දෙන්න, මේ ගණ්‍යාතින පින් අනුමෝදන් කරන්න, බණ දහමාන විවේකේ ලබා ගන්න, බණ පොත් මිලදී ගන්න, ඒකට පහසුකම් ටික ලබා ගන්න, ඒව සඳහාය මම මේම කරන්න කියන හැඟීමෙන් කරන්න පින්නතුනි. ඒ දේම තමන්ට පිනක් වැඩෙන විදිහට කරන්න පුළුවන්. සමහර ළමය අපිට මේ පහුගිය දවස්වල ඒ වගේම ළමයෙක් වුණ ගහුණා. එයා කියනවා එයා හොඳට ඉගෙන ගන්නවා. එයා කියනවා මම මේ ඉගෙන ගන්න මගේ අම්මට හොඳට සලකන්න කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් රැකියාවක් කරලා තමන්ගේ ගියදොර හදන්න මහන්සි වෙන ඉලක්කයේ තියාගෙන කරද්දී මෙයාට ඒක කරන්න නැත්තේ නෑ. මෙයාට ඒක කරනවා. නමුත් මෙයා කියනවා මම හොඳට ඉගෙන ගන්න මගේ අම්මා හොඳට අම්මට කවදාද සලකන්න කියලා. ඒ වගේම පින්නතුන් තමන් පින්දහම් කරන්න ඕන. තමන් එකෙන් සාසන උපකාරයක් කරන්න ඕන. ඒ හැඟීමත් එක්ක පින්නතුනේ අපි යමක් කරනවා නම් අර අපේ සාමාන්‍ය කර්මාන්ත අතිෂ්ට වෙන ගමන්ම ඒ හැම දෙයක්ම කුසලයක් වැඩෙන විදියට අපිට කරන්න පුළුවන්. ගෙදර ගහක් හිටවනවා නම් මල් ගහක් හිටවනවා නම් අනේ මේ ගහේ මලක් මම බුදුහාමරට පූජා කරනවා. මේ හැදෙන ගහෙන් ගෙඩියක් මම දානෙට පූජා කරනවා. බුද්ධ පූජාට පූජා කරනවා. හැම අවස්ථාවකම පින්නතුනේ තමන්ට පින් සිටිවිලි සිද්ධ වෙන දයක් බවට පත් කරගන්න පුළුවන්. තමන්ගේ ගෙදර දැල් වෙන විදුලි බුබලක් වෙන්න පුළුවන්. ඒ විදුලි බුබලත් මම බුදුහාමර වෙනුවෙන් පූජා කරනවා කියන හැඟීමෙන් අපිට කරන්න පුළුවන්. හැමදේම පින්නතුනේ අපේ හොඳ දැක්මකින් අපි ඉන්නවනම් අපේ හිත හරියම ලස්සන වෙනවා. හිතේ කිසිම අකුසලයක් තමන්ට එන්නේ නැහැ. එනිසා මෙන්න මේ ගාථා වලින් කියන්නේ පිනුති ළඟට කියනවා සුසුකං වත ජීවාම යේසන්නෝ නත්ති කිංචනම් පීතිබක්ඛා බයිස්සාම දේවා ආබස්සරායත. ලෝකයේ මිනිස්සු පින්නතුනේ කෙලෙස් සහිතව තමයි සතුට වෙන උත්සාහ කරන්නේ. එහෙම ලෝකෙක මෙයා කියනවා මගේ හිතට කිසියම් කෙලෙසක් නැහැ කියලා. එයා හරියට ආබස්සර දෙවියන් වගේ සතුටම ආහාර කොට යාිනු. එයාගේ ආහාරය තමයි සතුට. කෙලෙස් නැතිවීමෙන් ලබන සතුට තමයි එයාට තියෙන ආහාරය. ලෝකයේ මිනිස්සු සතුට වෙන්නේ ඇහැට ලස්සන රූප දැකලා, කනට හොඳ ශබ්ද අහලා, රස විඳලා. එහෙම රස විඳින ලෝකයක බාහිරින් බඩු මුට්ටු ළඟා කරගෙන සතුට විඳින ලෝකයක පිනතුන මියා කොහොමද ඉන්නේ? අනේ ඒ ආසාවන් තමට නැහනේ කියලා ඒ කෙලෙස් නැතිවීමේ සතුටෙන් හරියට ආබස්සර දෙවියන් වගේ අර නිර්ආමිස සෝයම නිර්ආමිස ප්‍රීතියම ආහාරයක් කොට එයා වාසය කරනවා. පිනතුනේ මෙන්න පිනතුනේ නියම සතුට ලබන ක්‍රමය. එතකොට මේක විතරක් කළා නිකන් ඉන්නේ නෑ. මේක නේ අපේ දරුවන්ගේ වැඩ ටික අපි කරනවා. දැන් දරුවන්ගේ වැඩක් කරද්දි පින්නතුණිය. දරුවෝ කෙරෙහිත් මෛත්‍රීව කරනවා නම් අපිට කුසලයක් කරගන්න පුළුවන්. ආහාර පාන ආදී ටික ගෙදරදී සූදානම් කරනකොට අනේ මම මේ ආහාරෙන් ටිකක් බුද්ධ පූජාට පූජා කරනවා. අනේ මේ ආහාරය අනුභව කරලා දරුවන්ට දරුවන්ගේ කුසගින නිවෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුණිය. තමන් ගෙදර ඉඳලා භාජනය හොදනකොට තමන් සින්ක එකට හේතුවක් ගැටලුවක් නෑ. ඒ හොදනකොටුණත් හිතන අනේ මේ ආහාර ටික කොහේ හරි දිගට ගිහිලා සතුට ආහාරයක් වෙනවා. ඒ සතුට ආහාරයක් වේවා කියලා සිතුවිල්ලෙන් ඒකස් හොදන්න පිනතුනි. බුදුදහමේ මේකත් දැක්වෙනවා. ඉඳුරු වාදනය හොදනකොට උනත් නිකන් හිත එහෙම දුවදුව හොදන්න එපා. ඈ වෙන වෙන දියා ගැන කතා කරලා ඒකත් සිහියෙන් කරන්න. මේ වාදනයේ ටික කොහේ හරි සතුට ගිහිලා ආහාරයක් වෙන්න කියලා ඒක හොදන්න. ඒකත් Tamanට කුසලයක් වැඩෙන තියෙන අවස්ථාවක්. එනිසා මේ ගාථා ටිකෙන් අපිට කරන්නේ අපේ සිත වැඩි දියුණු වෙන විදියට කොහොමද අපි මානසිකත්වයේ රඳවා ගන්න කියලා. ඊළඟට සඳහන් වෙනවා පින්නතුනේ අපි අකුසල් සිතුවිලි නොවන විදියට ඉන්න වගේම නිතරම පිනක් වැඩි වෙන විදියට ඉන්නට ඕන. අකුසල් වලින් මිදීම සබ්බ පාපස් අකරණ කියපු විදියට සිත සතුටෙන් සැපතට පත්වන ක්‍රමයේ පළවෙනි පියවර තමයි හැකිතා තමන්ගේ හිතට පියදා දෙන සිතුවිලි වලින් ඈත් වෙන්න ඕන. ඊළඟට හිතට සතුට දෙන වැඩිපුර කුසල දහම් තමන් කරන්නට ඕන. දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන එක, මෙන්න මේ දේවල් පිනතුනි තමන්ට වැඩිපුර ජීවිතයේ දවසට මතක් වෙන්නට ඕන තමන් කරන දේවල්. දැන් සමහර අය ඉන්නවා දිනපතා මුදේට බුද්ධ පූජා තියෙනවා කියලා පින්දු දානේ පූජා කරන හැම ඉන්නවා. දවසේ මොයි ගැන හිතන පිනතුනි. කොහේ ගියත් ඒක කරන්න අදහසින් තමයි කරන්නේ. නිතර මේ හිතේ හිතුවිල්ල තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉඳලා දිවි ලෝකේ යන අය පුරණ සම්පූර්ණ කරන ගති ලක්ෂණ හතක් ගැන. මනුස්ස ලෝකේ ඉඳලා දිවි ලෝකේ යන්න පුරණ ගුණධම් හතක් ගැන සඳහන් කරනවා සක්ත වතපද සූත්‍රයේ සක්‍රියා වෙන්නට පුරුදු පුහුණු කරන ගුණධම් කියලා. ඒකේ තියෙනවා මාතා පෙත්ති බරංජන්තුන් කුලේ ජෙට්ටා පචායනං සන්නං සචිර සම්බාසම් පේසුනේය පහයනං මච්චේර විනේ යුත්තං සච්ඡං කෝදා බිබුන් අරන් කියලා. මාතා පෙත්ති බරංජන්තුන් නිතර මව්පියන් සලකන මානසිකත්වයක නම් ඉන්නේ. ජීවිතයෙන් ඥාතින්ට හෝ වේවා මියගේ ඥාතින පින් අනුමෝදන් කිරීම වශයෙන් නිතරම මව්පියන්ට සලකන මානසිකත්වයක නම් ඉන්නේ. මතක තියාගන්න තමන් දිව්‍ය ලෝක යන සූදානම් වෙලා ඉන්නේ කියලා. දිව්‍ය ලෝකේ මරණයෙන් පස්සේ යන විතරක් නෙවෙයි. ගිහි මේ ශරීරයක් මනුස්ස ශරීරයක් දරාගෙනම තමන් දිව්‍ය ලෝක මානසිකත්වයකට එකින්නේ. මාතා පෙත්ති බරංජන්තුන් කුලේ ජෙට්ටා පචායනම් තමන්ගේ කුලේ ඉන්න වැඩි හිටියන් වයෝ වෘද ගුණ වෘද අය නිතර එයාට ගරු කරන ස්වභාවයෙන් ඉන්න. සන්නං සකල සම්බාසන් නිතර ප්‍රිය වචන කතා කරන්න. අනිත් ඇගේ හිතේ දෙන පීඩාවට පත් වෙන වචන කතා කරන්න එපා. වචන නෙවෙයි පිනුතුනි බැලමකින්වත් ඉරියව්වකින්වත් අනිත් කෙනා අපහසුතාවයට පත් වෙන විදිහට හැසිරෙන්න එපා. පේසුනේ යප් පහය නම් අනිත් අය බින්දවන කේලම් කියන්න එපා අසමගි කරන්න. පේසුනේ යප් පහය නම් මච්චේර විනේ යුත්තං හැකිතාක් මස්රු මර ලෝභය දුරුකරන විදිහේ වැඩ පිළිවෙලක නිතර යෙදෙලා ඉන්න. නිතර පරිත්‍යාගශීලී වෙන්න. පොඩි දෙයක් හරි අනිත් කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමේ ඉන්න. අඩුවානේ තමන් කැම කනකොට ළඟ ඉන්න කෙනෙකුට තමන්ගේ භාජනයේ කැම ටිකක් දෙන්න බලාගෙන හරි ඉන්න. ඒකත් තමන්ගේ හිතේ කුසලයේ වැඩි වෙන අවස්ථාවක්. සච්ඡං නිතර සත්‍ය වචන කතා කරන්න, ඇත්ත කතා කරන්න. කෝදා බිමුන් නරං නිතර ක්‍රෝධය අඩු වෙන විදිහට මෛත්‍රී සාගතව නිතරම ඉන්න. මෙන්න මේ හතෙන් අපි නිතරම ඉන්නවනම් මව්පියන් සලකන මානසිකත්වයෙන්, වැඩිහිටියන් සලකන මානසිකත්වයෙන්, ප්‍රිය වචන කතා කිරීම, කේලම් නොකීම, සත්‍ය වචන කතා කිරීම, ක්‍රෝධය දුරු කිරීම, පරිත්‍යාග සීලත්වය, මෙන්න මේ ලක්ෂණ හත වැඩිපුරම පුරුදු පුහුණු කරන මානසිකත්වයක නම් තම නිතරම ඉන්නේ. පින්නතුනේ මේ ශරීරයට එන මිනිසෙක් වශයෙන් ශරීරයට එන පීඩාට ගැට එන්නේ නැහැ. යන් නිතරම දෙවියන්ගේ මානසිකත්වයකින් ඉන්නේ. මරණයෙන් පස්සේ දිවි රෝග යන විතරක් නෙවෙයි. මිනිස් ශරීරයක් දරාගෙන යා දෙවියෙක් වගේ සතුටෙන් ඉන්නේ. යාගේ හිත කණිතයගේ අඩුපාඩුකම් එන්නේ නැහැ. ලෝභ දේශයට එන්නේ නැහැ. යා නිතරම ඉහළ මානසිකත්වයක යා ඉන්නේ. එයාට ශරීරය දෙන්න මහලු බව, ලෙඩවීම ආදී වලින් එන පීඩා යාට එන්නේ නැහැ. ඒ අතර පින්නතුනි නිතර ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල දාන සීල භාවනා කියන මේ පුණ්‍යක්‍රියා තුන හැකිතා කරන මානසිකත්වයක ඉන්න. දානයේ සීලේ වගේම නිතර හොඳ අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනා ආදී නිතර භාවනාවක් හිතට හුරු කරගන්න. හිත නිතර මෙහෙම යන්න දෙන්න එපා. හිතේ ලක්ෂණය තමයි නිතර දකින දකින අරමුණ වල යනවා. බැලුවට කමන්නේ නැහැ, ශබ්ද ඇහුවට කමන්නේ නැහැ. ඒ බලනහන අතරේ හිතත් අර සති නිමිති තියාගෙන ඒව කරන්න බලන්න. එතකොට හිතට ලොකු ආරක්ෂාවක්, ලොකු රැකවරණයක් ලැබෙනවා. නිතර බාහිරින් පිටක දේවල් හොයාගෙන ලබන සතුට ටිකෙන් ටික අඩු වෙනවා. එනිසා තමන්ගේ දිනුවා කියලා කියන්නේ පින්නතුනේ අධ්‍යාපනයෙන් ධනෙන් දිනුව වෙන විතරක් නෙවෙයි, ටිකෙන් ටික බාහිරට යැපෙන ගතිය, බාහිරට ගිහිල්ලා පිටස්තරයට ගිහිල්ලා සතුට ලබන ගතිය ටිකෙන් ටික අඩු වෙන ඕන තමන්ගේ ජීවිතේ. යැපුම් මට්ටම අඩු වෙන්නට ඕන. දැන් අපි නිතරම බාහිර යැපුම් මට්ටමේ ඉන්නේ අපි. අන්න ඒ බාහිරට යැපිලා බාහිරෙන් දුක සතුට ලැබෙන ගතිය ටිකෙන් ටික අපි අඩු වෙන්නට ඕන. තමන්ගේ අභ්‍යන්තරයේම සතුට උපදවාගෙන මේ ආධ්‍යාත්මික ශක්තිය තුළින්ම සතුට ලබන ක්‍රමය එන්න එන්නම තමන්ගේ ජීවිතය වැඩි කර ගන්නට ඕන. ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා නියම සතුට ලබන ක්‍රමය කියලා. මොකද පින්නතුණියකට හේතුව තමයි ඇතැඹිට බාහිර බඩමුට්ටු තිබුණත් ඒව ඕනම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්, කැඩිලා බිඳිලා යන්න පුළුවන්. අපි අසුරු කරන ඥාතීන් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, හිත මිදුරුකන් නැති වෙන්න පුළුවන්. ඇතැඹිට හොඳට යාළුවෝ වශයෙන් ඉන්න ඇයිනේ, ඇතැඹිට පොඩි වචනයකින් පොඩි සිද්ධියකින් යමනා කරන සමහර අය ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඇතැඹිට යයි දුර ප්‍රදේශවල වාසයට යනවා. ඇතැඹිට ඒගොල්ලන් ලෙඩ දුක් වලට පත් වෙලා අපිට කලින් මරණයට පත් වෙනවා. අපිට ඇතැමිට සම්පූර්ණ මතය සමට මතකෙන් අයින් වෙලක් යනවා පෙලක් අයින්. ඒ දේවල් වල ස්වභාවය මේක. නමුත් අපේ හිත දියුණු කරොත් එම් පින්නතුනේ ඒ දියුණු කරපු හිත නිතරම තමන් එක්ක ඉන්නේ. ඒ හිතෙන් අපට ලබා දෙන්න පුළුවන් උපරිම යහපත ලබා දෙනවා. මේ ලෝකයේ වශයෙන් උත් අපට යහපත ලබා දෙනවා. මේ ජීවිතයේදීම අපට සසර ගමනියට පත් කරන්න බැරි වුණොත් ඊළඟ ආත්ම භාවයට සරිලන හොඳ ශරීරයක්, පහසුකම් වැඩි ශරීරයක් අපට ලබා දෙනවා. මේක තමයි මනසෙන් කරන්නේ. ඒ නිසා මනස දියුණු වෙන්න අයහපතේට අපායට යන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. මනුෂ්‍ය මානසිකත්වයක තියෙනවා. එතනින් නවතින්නේ නැහැ. ධර්මයේ දන්නේ නැහැ හැටියට තවත් අපි මනසට උදව් කළා දෙවියන්ගේ මානසිකත්වයට අපි හිත ගන්නවා. දෙවියන්ගේ මානසිකත්වෙන්නුත් අපි නවත්තන්නේ නැහැ. වෙනතුනේ තවත් උදව් කළා. තවත් උදව් කළා බ්‍රහ්ම ලෝකේ දක්වා මේ හිත ඉහළට යවනවා. එතනොත් නවත්තන්නේ නැහැ පින්නතුනි. මනුස්ස ලෝකයේදී තියෙන අපට වාසිය තමයි පින්නතුනි. අපි මේ කටයුතු කරද්දී අපට මනුෂ්‍ය ශරීරයක් දරාගෙන පින්නතුනි අපට දෙවියන් ප්‍රඥාන්ගේ මානසිකත්වයක් තියෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බුදුදහමේ තියෙන වටිනාම අපට ලබා දෙන වාසිය තමයි කෙලෙස් ප්‍රහිණ කරලා සෝවාන් සකදාගාමි ආදී මාර්ග වලට පත් වෙලා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඉන්න පුළුවන්. එහෙම හිටියොත් තමයි පින්නතුනේ අපි ලෝකයේ දක්ෂයම බවට පත් වෙන්නේ, වීරයම බවට පත් වෙන්නේ. අද අපි ලෝකයේ වීරයන් දක්ෂයන් කියලා කියන්නේ ක්‍රීඩාවෙන් නැත්නම් ගායනෙන් රඟපෑමෙන් දැනුමෙන් ලෝකේ දිනු වෙච්ච හැටම අපි වීරයන් විදිහට සලකන්නේ නේ. එහෙමයි පින්නතුනේ නිතර ලෝභ දේශ සහිත වෙන්නේ, මානසික පීඩාවලින් ඉන්නේ. නමුත් පින්නතුනේ අපිට මේ දහම ලැබුණොතින්, මේ දහම හරියට අපේ ජීවිතලින් අපි ක්‍රියාත්මක කරොතින් එදාට පින්නතුනි ලෝකේ ඉන්න ඉහළම ධනවත් ඉහළම දක්ෂ ඉහළම ජනප්‍රිය කෙනාටත් වඩා ඉහළ සතුරකට අපේ හිත එදාට යනවා. අන්න ඒ දක්ෂතාවය ලබන්නට බුදුහාමුදුර අපට ලබා දෙන්න පුළුවන් ඉහළම උපදෙස් ටික දීලා තියෙනවා. ආයි ලෝකේ කිසිම කෙනෙකුට දෙවෙනි වෙන නෙවෙයි අපිට කියලා තියෙනවා. බුදුහාමුදුර කියනවා ගිහියෙක් නම් අම්මා තාත්ත කෙනෙක් නම් තමන් දරුවෙක් හදනවා නම් තමන්ට ඉන්න එකම දුවක් නම් ඒ දුවට කියන දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරව හරි වගේ වෙන්න කියලා. නන්ද මාතාව කුජුත්තරා කියන දෙන්නම පින්නතින අනාගාමි වල හිටියාය. එනිසා දරුවෙකුට දුවේකට යන්න තියෙන ඉහළම ආදර්ශය මේක. ඒ වගේම ඒ දුව කවදාද දවසක මහානන කැමති නම් දුවට කියන දුවේ කොහොම හරි කේමාව හරි උපලවන හරි වගේ වෙන්න කියලා. මෙන්න දරුවන දෙන ලොකුම ආදර්ශය. තමන්ට ඉන්න එකම පුතෙක් නම් පුතාට කියන කොහොම හරි පුතේ චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නමත් ගිහි අනාගාමි අය. ඒ පුතා කවදා හරි දවසක මහානන කැමති නම් පුතාට කියන පුතේ කොහොම හරි සැරියුත් හාමුදුර හරි මුගලන් හාමුදුර හරි වගේ වෙන්න කියලා. පින්නතුනි ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආදර්ශ ලෝක යන පුළුවන් ඉහළම මානසිකත්වයට ඉහළම සතුරට යන්න තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඊට පල්ලෙහා පොඩි පොඩි තැන්වල අපි රඳවන්නේ. ඒ අතරේ පින්නතුනේ අපි ලක්ෂයන් හැටියට අපේ සසර දිනු කරපු අපේ කුසලතා තියෙනවා. ඒ කුසලතා වලින් තමයි භාෂා ඥානෙ දිනෙන්න පුළුවන්, නොයෙක් හැකියාවෙන් දිනෙන්න පුළුවන්, වෘත්තිය මට්ටමෙන් දිනෙන්න පුළුවන්. ඒවා ගැටලු නෙමෙයි. ඒවා උපරිම ලෝක මට්ටමෙන් ඇති කරගන්න. සමාජ සම්මත ජීවිතයේදී අපට ගිහයන් හැටියට මේ පින්නතුනේ අවශ්‍ය වෙනවා. ඒවා ඇති කරගන්න ගමන් හැබැයි ඒව නෙවෙයි පින්නතුනේ නියම තමන්ගේ නියම දිනුව කියලා කියන්නේ. දැන් අපි කියමු ක්‍රීඩාවෙන් ඉහළටම දිනු වෙච්ච කෙනෙක්. ඉහළම ක්‍රීඩා කුසලතා දක්වලින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඕනම වෙලාවක ලෙඩ දුකක් ඇදිලා එයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම දුර්වල වෙන්න පුළුවන්. අර හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. ලෝක ඉහළම උගත් කෙනෙක් වුණත් පින්නතුනේ කාලෙකදී ආය විස්රාම යනවා. කාලෙකදී ඒ දැනුම එයාට අමතක වෙලා යනවා. එයා දුර්වල වෙනවා. නමුත් මේ මානසික දියුණුවෙන් ලබාගත්තු සතුට පින්නතුනේ කවදාවත් ඒ පල්ලෙහාට එන්නේ නැහැ. ඒකයි අපිට තියෙන වාසිය. ඒ නිසා තමන් ලබන හැම මානසික සතුට හැම දිනුවක්ම ලෞකික දිනුවක්ම ඊට මානසික සතුට එකතු කරගන්න. ඊට ලබා දෙන්න පුළුවන් ඉහළම ආරක්ෂාව ලබා දෙන්න. තමන්ගේ ජීවිතයට තමන්ගේ ලෝකයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. ඉහළම ගෞරවය, ඉහළම ආරක්ෂාව මේ ධර්මය තුලින් ලබා දෙන්න. එන්න එන්නම තමන්ගේ හිත මානසික පීඩාවලින් පීඩාවට පත් වෙන ගතිය එන්න එන්නම තමන්ගේ ජීවිතය අඩු වෙනට ඕන. තමන් කලබල වෙන ගතිය අනිත්‍යගේ අඩුපාඩුකම් වලදී තමන් දුක් වෙන ගතිය එන්න එන්නම පින්නතුනේ තමන්ගේ ජීවිතයේ තමන් අඩු කර ගන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ කියලා කියන්නේ. පින්නතුනේ සැප ලබන ක්‍රමයේදී බුදුහාඳුර දේශනා කළා සුඛෝ පුඤ්ඤස්ස වුච්චෝ කියලා කාරණයක්. ඒ කියන්නේ ජීවිතයේ පින්දහම් වැඩිපුර කෙනෙක් කරලා ඉන්නවා නම් ඒකේ නා ජීවිතයේ සතුට වැඩිපුර කරපු කෙනෙක් කියලා. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති කියලා. පින සුළුයි කියලා කුඩා කියලා අවමං කරන්න එපා. පින ටික ටික හරි කරලා පිනෙන් තමන් ශක්තිමත් වෙනවා කියලා. ඒ වගේම සඳහන් කරනවා දුක්ඛෝ පාපස්ස වුච්චෝ. පාපය කියලා කියන්නේ දුකට කියන නමක්. ඒ නිසා පාපයේ සුළු හෝ පාපයක් වෙන්න ඉඩ දෙන්න එපා. හිතේ හැම දෙයකින්ම හිත ආරක්ෂා කරගන්න. තමන්ට වටිනාම දේ හිත අනිත් දේවලට පොඩි පොඩි හානි වෙන්න පුළුවන්. ඒකට ගැටලුවක් නැහැ. තමන්ගේ හිතට හානියක් කරගන්න එපා. එපින තුන අහලා තියෙනනේ බන්දුල මල්ලිකාව ගැන. බන්දුල මල්ලිකාව ගැන සඳහන් වෙනවා. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල සේනාධිපතියගේ භාර්යාව. අහලා තියෙනවද? නැහැ. ඔව්. බන්දුල මල්ලිකාව දවසක් ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් හිටියා. ඈ දානය දැන් ඒ දානෙට බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්නවා, සරියුත් හාමුදුරුවෝ වැඩලා ඉන්නේ. මෙහෙම දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී මොකද වුනේ? ගෙදර වාදනයක් උඩු වුණා. ඈ ගෙදර තිබෙච්ච වාදනයක් අර දාන සකස් කර බෙදමින් හිටිය වාදනයක් සේවිකාවක් අතින් උඩු වුණා. ඒ සිද්ධිය වෙන්න කලින් එක්තරා රජතුමාගේ පණිවිඩකාරයෙක් මේ බන්දුල මල්ලිකාවට එක්තරා ලියුමක් ගෙනත් දුන්නා. ඒ ලියුමත් බලලා ඒ ලියුමත් නවල ඉනේ තියාගෙන දැන් දානෙ බෙදමින් ඉන්න කොටයි මේ වාදනය කුඩුනේ සේවාවක් ඇති. දැන් මේ වාදනය කුඩු වෙච්ච අවස්ථාවේදී මේ සරියුත් හාමුදුර මේක දැකලා සරියුත් හාමුදුර කියනවා මල්ලිකාව මේ වාදනය කුඩුනාට වාදන අමනාප වෙන්න එපා. මේ වාදනවල ස්වභාවය තමයි කුඩු වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ බන්දුල මල්ලිකාව මොකද කිව්වේ? බන්දුල මල්ලිකාව කියනවා ස්වාමීනි මේ වාදනයට මම එහෙම කලබල වෙන කෙනෙක් නෙවෙයි කියලා අර ලියුම පෙන්නවා හාමුදුරන්ට. ලියුමේ මොකද්ද තියෙන්නේ? බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ පින්නතුනේ රජතුමා කොස රජතුමාට හිටිය ප්‍රබලම ඇමතියෙක් ආරක්ෂක ඇමතියා. එයා එයාගේ පුත්තු 16 දෙනෙක් කියලා දෙනවා. පුත්තු සමහර තැන්වල පුත්තු 32 දෙනෙක් කියලා කියන නිවුල්ලුත් එක්ක කෙහෙම කොස කෙසේ වෙතත් දරුවන් 16 දෙනෙකුට වඩා හිටිය බන්දුල මල්ලිකාට පුතාලම ඒ දරුවෝ ටික ඔක්කොම ඒ බන්දුල සේනාධිපතියත් එක්ක ඒ දානය බෙදෙන වෙලාවේදී යුද්ධයකට ගිහිලා හිටියේ. යුද්ධය ක්‍රියාත්මක කරන අවස්ථාවේ තමයි මේකද දාන දුන්නේ. පින්නතුනි අර ලියුමේ මොකද්ද කියලා තියුනේ? අර යුද්ධයේදී බන්දුල සේනාධිපතියත් අර දරුවෝ ටික ඔක්කොමත් මිය ගිහිල්ලා කියන කාරණේ. යුද්ධයේදී ජීවිත රක්ෂාටපත් වෙලා. ඔව් ඒ ලියුම කියවල තමයි අර දානේ අතරේදී අර සාමාන්‍ය විදිහට දාන බෙදමින් හිටියේ. අපට දානේ බෙදෙන ලාගේ දොම එකක් වුණත් මොකද වෙන්නේ? ඔව් හාමුදුරන්ට එහෙනම් බඩගින්නෙන් තමයි ඉන්න වෙන්නේ. ආයි පන්සලට. පින්නතුනි අරකට විනදරාගෙන අරකටත් හොඳට සිහියෙන් මුහුණ දෙමින් තමයි අර දානේ බෙදමින් හිටියේ. එහෙම බන්දුල මල්ලිකාව කියන ස්වාමීනි මේ වාදනය කුඩුනාට මම එච්චර කලබල වෙන්නේ නැහැ ඊට වඩා ලොකු අනතුරක් දැන් මට මේ වෙලා තියෙන කියලා. පින්නතුනි මේක බන්දුල මල්ලිකාව කියන්නේ සෝවානෙල හිටිය කෙනෙක්. පින්නතුනි මේ අවස්ථාවට අපට මුහුණ දෙන්න බැහැ ධර්මයේ නැතුව වෙන කොච්චර අපට අධ්‍යාපන සුසුකම් තිබුණා. කොයිතරම් අපි ධනවත් හිටියද කොයිතරම් අපට පිරිස් බලයක් තිබුණා අපට කිසි දවසක මෙවැනි ප්‍රශ්නයකදී මානසික නොවැටෙන්නට බෑ අපට ධර්මයේ හැර. ඒ නිසා අපි හැම දිනාගම ජීවිතවල පිනතුනේ මේ අනුසරාවට වෙන්න පුළුවන්. අපි ඊටාම කැමති ඥාතින් ඕනම වෙලාවක මේ යන්න පුළුවන්. ඕනෙ වෙලාවක යාට ලෝකේ තියෙන බරපතල මාසිනීපේ හැදෙන්න පුළුවන්. ඒ අපට අහිමි වෙන්න පුළුවන්. හිතවත් යමනාපෙල යන්න පුළුවන්. මේ හැමදේම පිනතුනේ අපි ජීවිතවල බලාපොරොත්තු වෙන්නට ඕන. ඒකට මුහුණ දෙන්න මේ ශක්තිය ඇති කිරීම තමයි මේ අපි බනහනවා කියලා කියන්නේ. උදේ ඉඳන් ඉඳලා නිකන් අපි හෙස්සට යනව නෙවෙයි. මේ මානසික ශක්තිය ඇති කරගන්න. මේ ඇති කරන ධර්මඥාණයෙන් සීල සමාධි වශයෙන් බණ භාවනා කරලා හැකි තාක් දුරට මේ ශක්තිය දිනු කරගන්න. එතකොට බුදුදහමේ සඳහන් වෙනවා පිනතුනේ ධර්මයේ ඇසීම ධර්මයේ ප්‍රගුණ කිරීම කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ සකස් කරනවා වගේ වැඩක් කියලා. බණ අහනවා කියලා කියන්නේ ධර්මයේ ප්‍රගුණ කරනවා කියන්නේ මොකද්ද? යුද්ධයකට ආයුධ මුවහත් කරනවා වගේ වැඩක් කියලා. දැන් අපි මේ කරන්නේ ආයුධ ටික මේ සූදානම් කරන එක. එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? ඔව් යුද්ධය කියන්නේ කෙලෙස් එක අතරින් අනිත් අතින් අපි අකමැති රූප දකින අවස්ථාව. අපි අකමැති ශබ්ද අහන අවස්ථාව, අපි අකමැති ගඳ සුවඳ විඳින, අපි අකමැති ස්පර්ශය ලැබෙන, අපි අකමැති සිතුවිලි හිතෙන අවස්ථාව තමයි යුද පිටිය කියලා කියන්නේ. එතකොට මේ අපි ධර්මඥානෙ නැමැති ධර්මයේ හැසිරීම නැමැති මේ ආයුධ මෝහත් කිරීමෙන් පන්නරේ ලබල මෝහත් කළ තින ආයුධ වලින් අපි කොයි අවස්ථාවේද ප්‍රයෝජන ගන්නෙ? දැන් අර බන්දුල මල්ලිකාව අර රූපේ අර ශබ්දය හපු අවස්ථාව අන්නේ යුද්ධ අවස්ථාව. අන්නේ අවස්ථාවේදී අර උපකරණ ටිකෙන් ප්‍රයෝජන ගත්තා. ඒ අවස්ථාවේදී කඩා වැටුණා නම්, කලන්තේ දාලා වැටුණා නම් අර ආයුධ ටිකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අපි සාමාන්‍යයෙන් කරන්නේ ආයුධ ටික මෝහත් කළා, හොඳට පිය දාලා කියලා අල්මාරියක තියලා තියෙනවනේ. පොයට ගිහිල්ලා ඒක තියලා මහලා තියෙනවා. ඊළඟ පොයට ආයි ගන්න අරගෙන එනවා. අනිත් දවස්වලදී අපි ප්‍රයෝජන ගන්නෑ. කවුරු හරි බැන්නොත් ඒක හිතනරක් කරගන්නෝ, දෙයකට ආසාවක් වුණොත් ඒකට ආසා ගන්නෝ. අර ආයුධ වලට කිසි හානියක් කරන්නේ ආයුධ වලට හරි ආදරේ අපි ආයුධ ප්‍රයෝජන ගන්න මෙහෙදි දුක් විඳින්මින් ඉන්නවා. පින්නතුනි අර සකස් කරගන්න අර මෝහත් දෙන ආයුධ ක්ෂණිකව ගන්න තමන්ට මේ ප්‍රශ්නයක් ආපු වෙලාවේදී තමා මානසික පීඩාවක් ඇති නොවන විදියට හොඳට හිත සක්මත් කරගෙන ඒ අවස්ථාවේදී උපරිම මෛත්‍රියෙන් උපරිම ප්‍රඥාවෙන් ඒ අවස්ථාවට මුහුණ දෙන්න. ඒක තමයි පින්නතුනි අපි දහමින් ප්‍රයෝජන ගන්න අවස්ථාව. ඒ නිසා මේ ලබන ශක්තිය, මේ ධර්මඥානය, මේ ලබන දැනුම නිතරම පින්නතුනේ දැනුම ගැන හිතන්න. ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. දැන් අහලා ඇති කරගන්න දැනුමට කියන සුතමේ පඤ්ඤා කියලා. දැනුම විතරක් තිබුණට බෑ. මේ දැනුම පිනතුනි නිතරම හිතන්න වාහනයක් පදවනකොට ඇවිදිනකොට ගෙදර වැඩපල කරනකොට මේ ආපු ධර්ම කාරණා නිතර තමන්ගේ හිතේ රැව් පිරැව් දෙන්න ඕන. ඒ වගේම මේ දැනුම කර්මය ගැන දැනුම අනිත්‍යතාව පිළිබඳ දැනුම නිතරම පිනතුනි භාවනා වඩ වඩ සමත විදර්ශනා භාවනා වඩමින් ටිකෙන් ටික මේ දැනුම ස්ථාවර කරගන්න බලන්න. ඒ දැනුම හැම මොහොතකම තියාගන්න පුළුවන් ඉදී සතියක් සමාධියක් ප්‍රඥාවක් ඇති කරගන්න. ඒක තමයි අපි ජීවිතේ ලබන පන්නරය. ඒ නිසා මෙවැනි කාලයක ජීවත් වෙන අපි පිනතුනි ඉතාම වාසනාවන්ත පිරිසක් අපි. අපේ ජීවිතේ මොන අඩුපාඩුකම් තිබුණත් පිනතුනි ධර්මයේ ළඟදී ධර්මයේ නැවති මහා ලාභයේ ළඟදී අපිට පිනතුනි ජීවිතයන්නේ කිසිම දෙයක් ලොකු අභියෝගයක් නෙවෙයි. ඒ නිසා ධර්මයේ ලැබිච්ච වෙලාවේදී පිනතුනි ඒ දහම ළඟදී ඒ දහම තරම් වටිනා දෙයක් අපි ජීවිතේ තව කිසිම දෙයක් ලැබලා නැහැ. මේ මුළු ලෝකෙම අපට ලැබුණා. මේ මුළු ලෝකෙම අපි සක්විත රජ වුණා. ඒ සක්විත රජ පදවියත් පින්නතුනේ මේ ධර්මයේ තරම් වටින්නේ නැහැ අපට. ඒ නිසා අපි දුප්පත් අය නෙවෙයි ඈ. අපි කවුරුවත් දුප්පත් නෑ. අපි ලෝකේ ඉහෙළම පොහසත් අය. ඒ පොහසත් අය වෙන්නේ ලෝකේ මනස ඉහෙළම සතුටටපත් කරන්න පුළුවන් ඉහෙළම දර්ශනය අපට ලැබිලා තියෙනවා. ඒ දහම හැකි තාක් දුරට අහන්න, නිදි මරාගෙන හරි අහන්න. පින්නතුනේ පිළිපදින්න කියලා 아무තු කාලයක් අපිට නැහැ. ඒ දහම අහන්න විතරයි අපිට කාලය වැය වෙන්නේ. දහම පිළිපදිනවා කියලා කියන්නේ ජීවත් වීමම තමයි දහම පිළිපදිනවා කියලා කියන්නේ. දැන් අපි හුස්ම ගන්නවා කියලා අපට 아무තු වෙලාවක් යනවද? නැහැ. හුස්ම ගන්න ගියා කියලා මොකක් හරි වැඩකට පාඩුණාද අපට? නැහැනේ. ජීවත් වෙන එකම තමයි හුස්ම ගන්නවා කියලා කියන්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ පින්නතුනේ හුස්ම ගන්න වගේ වැඩක්. එනිසා හැමදාම ජීවිතේ හැම දියක්ම ධර්මයත් එක්ක අපිට කරන්න හුරු වෙන්න පුළුවන් හරි ධර්මඥානයක් අපිට තියෙනවනම්. පින්තුනි මේ විදියට සැපේ ලබන කාරණාවලදී අපි මේ අද කතා කරන්නේ සැපත නියම සැපත ලබන ක්‍රම ගැන බුදුදහමෙන් කියන. ඊට අදාළ කොටස් හතරක් ගැන ওই හතරවෙනි පිටුවේ තියෙනවා. අත්‍ය සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. ඒක මේ පින්තුන් මීට කලින් උත්හාසු එකක් නෑතන කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්තුනේ බුදුදහමෙහි විශේෂ කාරණයක් අපට සඳහන් වෙනවා. ඒක තමයි වැදගත්ම කාරණය. ඒ මොකද්ද? අපේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගන්න ආකාරය. පින්තුනේ බුදුදහමේ ප්‍රඥාවර කියන්නේ පඤ්ඤා නරාණං රතණං කියලා. ප්‍රඥාව තමයි අපට තියෙන ලොකුම මැණික කියලා. එතකොට ප්‍රඥාවේ අපි මුල් පියවර කිව්වා කම්මස්සකතා සම්මාදිටියත් එක්කෙන ප්‍රඥාවක් අපට තියෙනවා. අකුසල කර්ම දුරු කළ හැකියිතා දාන සීල භාවනා පින්දම් කරන පැත්ත. අන්න ඒ පැත්ත දිනු කරන ගමන් පින්නතුනේ තව අපට තව ප්‍රඥාවේ දෙවෙනි පියවරට අපට යන්නට ඕන. ප්‍රඥාවේ දෙවෙනි පියවරට යන්න එක පින්නතුනේ ලෝකේ දර්ශනවලින් බුදුදහමේ විතරයි අපට දේශනා කරන්නේ. ලෝකේ තියෙන සියලුම ආගම් දර්ශන උපරිම වශයෙන් ධ්‍යාන ලැබල බ්‍රහ්ම ලෝකියම විතරයි කියන්නේ. නමුත් බුදුදහමේ පින්තුනේ මේ බ්‍රහ්ම සම්පත්තියත් ලැබලා ඊටත් වඩා ඉහළ මට්ටමකට යන්නට අපට මාර්ගයක් දේශනා කරනවා. මේ මාර්ගය තමයි පින්තුනේ අපට වටිනාම දේ ලෝකේ. මෙන්න මේ මාර්ගය දේශනා කරද්දී බුදුහාම සඳහන් කරනවා වටිනාම දේ ප්‍රඥාව. යම් කිසි ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවනම් ඒ ප්‍රඥාවෙන් යමක් තේරුම් ගන්නව නම් යමක් අවබෝධ කර ගන්නව නම් ලෝකෙහි ප්‍රඥාවෙන් නුවණින් තේරුම් ගත යුතු ඉහළම දේ මොකක්ද කියලා බුදුහාම දේශනා කළා. මොකද පින්නතුනි යමක් ප්‍රඥාවෙන් තේරුම් ගන්නව නම් තේරුම් ගන්න ඉහළම දේ මොකක්ද? දැන් යම් කිසි කෙනෙකුට හිතන්න පුළුවන් ලෝකේ සාගරය ගැන අධ්‍යයනය කිරීම, සත්‍යයන් ගැන, පැලෑටි ගැන අධ්‍යයනය කිරීම ලොකු පරේක්ෂණයක් කියලා. නැත්නම් අලුත් ග්‍රහලෝකයක්, අලුත් ගැලැක්සියක් හොයාගෙන යන එක ලොකු පරේක්ෂණයක් කියලා. නැත්නම් ශරීරයේ තියෙන ඉතාම සියුම් රෝගයක්, ශෛලයක් ගැන අධ්‍යයනය කිරීම ලොකු පරේක්ෂණයක් කියලා. පින්තුනේ සියල්ලක්ම වටිනා දේවල් තමයි. නමුත් බුදුදහමෙන් කියන්නේ අපේ තියෙන දැනුමෙන් අපේ ලබන ඉහළම උගත්කම මොකද්ද කියලා. අපේ නියම දැනුමක් ලැබුණොත් ඒ දැනුම පිනතුනේ ඍජුවම අපේ මානසික දුක් පීඩා දුරු කරන විදිහේ මාර්ගයක් වෙන්නට ඕනේක. එහෙම වුණොතින් තමයි ඒක නියම දැනුමක්, නියම අධ්‍යාපනයක් වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙක් උගත්කමක් ඇති කරගන්නව නම්, යමක් ගැන ලෝකෙ දැනගන්නව නම්, දැනගන්න තියෙන වටිනාම දේ මොකද්ද කියලා. ඒ මොකද්ද? ඒ මොකක් ගැන දැන ගැනීමද? සිත දියුණු කර ගැනීම. ඔව්, සිත දියුණු කර ගන්න ක්‍රමයට අදාළයි. ඔව්. ධර්මය අවබෝධ කිරීම. ධර්මයේ ප්‍රධාන වශයෙන් අවබෝධ කරගත යුතු ප්‍රධානම සිද්ධාන්තය මොකක්ද අපි? පින්වතුනි, ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු දේ තමයි දුක මොකක්ද කියන එක තේරුම් ගන්න එක. ඒ දුක තේරුම් ගැනීමෙදි මෙතන පැහැදිලිවම විස්තර කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තේරුම් ගන්න එක තමයි ලෝකේ ලබන්න පුළුවන් ඉහළම දැනුම කියලා. අපේ ඈත තියෙන, ඉතාම ආලෝක වර්ෂ ලක්ෂ ගණනක යන්න තියෙන ඉහළ කෙළවරක තියෙන ගැලැක්සියක් තේරුම් ගන්නට වඩා වටිනවා මේ අපේ ශරීරයේ හිත ඇසුරු කරලා තියෙන මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම තේරුම් ගන්න එක කියලා. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ කියන්නේ පින්නතුනි, අපි ඇහෙන් රූපයක් දකිනවා නම් අපේ ඇසයි රූපය කියන මේ දෙක රූපස්කන්ධයට අයිති වෙනවා. ඒ දෙක ඇසුරු කරලා පහළ වෙන විඥානයක් පහළ වෙනවා නම් ඒ විඥානෙට කියනවා විඥානස්කන්ධය කියලා. ඒ පිළිබඳව හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒකට කියනවා සංඥාව කියලා. ඒ රූපයට අදාළව අපට සැප දුක් ආදී වේදනාවක් හට ගන්නවා නම් ඒකට කියනවා වේදනා කියලා. මෙන්න මේ ඒට අදාළව අපි සිතුවිලි පහර කර ගන්නවා නම් ඒකට කියනවා චේතනා කියලා, සංකාර කියලා. පින්නතුනේ, අපි රූපයක් දැක්කා කියලා කියන්නේ, ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ, මේ හැම දෙයකම මූලික පදනම තමයි ඒ මොහොතට, ඒ මොහොතෙහි හේතුඵල ටිකක එකතුවක් විදියට මේ පංච උපාදානස්කන්ධය හටගත්තා කියන එක. මේක පිනතුනේ ඉතාම වේගවත් ක්‍රියාවලියක්. හරියට ගිනි පෙල්ලක් වේගයෙන් කරකවනකොට අපිට ගිනි වළල්ලක් පේනවා වගේ. මේ පහේ දේවල් වේගෙන් හටගන්නකොට අපිට පේනවා කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනනවා, ඔක්කොම එක විට වෙනවා වගේ අපිට පේනවා. නමුත් පින්නතුනේ වෙන වෙනම එක මොහොතක ඇසෙන් එක රූපයක් දකිනවා, කනෙන් වේගෙන් ශබ්දයක් අහනවා, මේ හය වේගෙන් ක්‍රියාත්මක වෙනකොට අපිට මේ හයම එකට තියෙන වගේ පෙනුනට එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක පංච උපාදානස්කන්ධයක් විතරක් හටගන්නේ. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා, ඊළඟ තවත් ඉන්ද්‍රියකින් තවත් එකක් හටගන්නවා. මේකේ වේගවත්කම වැඩි නිසා අපට එකට පෙනුනට මේක හැම මොහොතෙම අලුත් අලුත් සිතුවිලි මේ පහළ වෙනවා. පින්නතුනේ, මේ පහක් එකට හටගෙන එකට වැයීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපට රූපයක් පේනවා කියලා කියන්නේ, ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා කියලා ඇති වෙන්නේ. එතකොට හැම මොහොතේම හටගන්න සිතුවිල්ල එතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි නිකන් නෙවෙයි, ඊළඟ සිතුවිල්ලට ආධාරයක් කළා තමයි, බලපෑමක් කළා තමයි මෙතන නවතින්නේ. හැබැයි මේ සිතෙන් මොනවාක්වත් මෙතෙන්ට යන්නේ නැහැ. යනවයි කිව්වොත් නිත්‍ය සංකල්පයට යනවා. එහෙම යනවනම් අපිට කවදා දුකෙන් නිදහස් වෙන්නත් බෑ, සසරෙන් නික්මෙන්න බෑ. සසරෙන් නික්මෙන්න පුළුවන්කම තියෙන්නේ මේක මෙතන යන්නේ නැති නිසා. නමුත් මේක බලපෑමක් මෙතන තියෙනවා. ඇතැම්මිට කල්ප ගානකට කලින් කරපු කර්මයක් මේ ආත්ම විපාක දෙන්න පුළුවන්. මනසේ සුවිශේෂී හැකියාවයි ශක්තිය තියෙනවා. හැබැයි කිසිම දෙයක් අතනින් මෙතෙන්ට ආවා කියලා කියන්නේ නැහැ. දැන් අපි කියමු ගහක් ඉඳනකොට, අපි කියමු අඹ ගහක් කියලා. අඹ ගහ අපට පේන්නේ අර අඹ ඇටෙන් නිර්මාණය වෙලා ආපු මේ ශක්තිය ටික තමයි මේ ගහේ තියෙන්නේ. හැබැයි එතන අඹ ඇටේ නෑ, එතන අඹ ගහ තියෙන්නේ. හැබැයි ඒ අඹ ගහට යම්කිසි බලපෑමක් කළා තියෙනවා අර අඹ ඇටෙන්. ඒ වගේ අපට මේ මොහොතේ යම්කිසි සිතක් තියෙනවා නම් ඒ හිත මීට කලින් මොහොතේ තිබෙච්ච හිත නෙවෙයි. ඒ හිත එතනම නිරුද්ධ වුණා. ඒ හිත වේගෙන් ඇවිල්ලා මෙතෙන්ට බලපෑමක් කළා දැන් මේ තියෙන්නේ. ඒ නිසා අර කලින් හිතම මෙතෙන්ට ආවා කියලා අපි කියන්නේ නැහැ. ඒ නිසාම තමයි පින්නතුනි මරණයෙන් පස්සේ මේ සිතම ඊළඟ ආත්ම භාවයට යනවා කියලා කියන්නේත් නැහැ. හැබැයි බලපෑමක් තියෙනවා, කර්ම බලපෑම සියල්ලක්ම තියෙනවා. මේ සිත බොහෝ දෙනා හිතාගෙන ඉනෝ මරණයෙන් පස්සෙත් මේ හිතම යන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මරණයෙන් පස්සෙ යන හිතක් තියා මේ ජීවත් වෙන කාලෙදිම එක මොහොතක ඉඳලා අනිත් මොහොත යන සිතක් ගැන මම කියන්නේ නැහැ කියලා. හැම මොහොතෙම පිනතුනේ හිත ඒ මොහොතම ඇතිවෙමින් නැතිවෙමින් තියෙන. හැබැයි නිකන් නෙවෙයි මේ ශක්තිය අපි කරන කර්ම වලට අනුරූපව මේ හිත විවිධ ආකාරයෙන් ස්කිල්ස් හදා ගනිමින් හැකියාවන් කුසලතා හදා ගනිමින් තමයි මේ යන්නේ. මේ ගමන දිව යන්නේ. ඔව් ඇත්තෙම චුති චිත්තය කියන එකත් එතන මේ කාටගෙන නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ සිතුවිලට උපකාරයක් කරනවා. ඔව් ඒ හිත මතින් යනවා කියලා කියන්නේ. දැන් බුදුහාමර පැහැදිලිවම දේශනා කරනවා මරණයෙන් පස්සෙ යන හිතක් තියා ජීවත් වෙලා ඉන්න කාලයේදීත් එක මොහොතක ඉඳලා අනිත් මොහොතට හිතාගෙන මම කියන්නේ නැහැ කියලා. මාළුන්කේ පුත්‍ය සූත්‍රයේදී දේශනා කරනවා. ඈ මරණයෙන් පස්සෙ යන හිතක් තියා මේ ඉන්න කාලෙදිම එක මොහොතක ඉඳලා අනිත් මොහොතට හිතක් නැහැ කියලා. හැබැයි යන්නේ නැහැ කියන එකෙන් කියන්නේ බලපෑමක් නැහැ කියලා. බලපෑමක් වෙනවා. සම්බන්ධයක් තියෙනවා. හැබැයි තියෙන්නේ අලුත්ම සිතක් විදිහට තමයි ඊළඟ මොහොතට සම්බන්ධතාවය තියෙන්නේ. පින්නතුනේ මෙන්න මෙතෙන්දී බුදුහාමර සඳහන් කරනවා අපි දක්ෂණම් පින්නතුනේ මෙන්න මේ පහ ගැන අපි හැකිතාක් දුරට දැනුම ලබා ගන්නට ඕන. පංච උපාදස්කන්ධය කියලා කියන්නේ දිගට එක විටම යන සන්තතික වශයෙන් යන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හේතුඵල ඇතුව හේතු ටික තියෙනකොට ඇතිවන දෙයක් හේතු ටික නිරුද්ධ වෙනකොට නැති වෙන දෙයක් කියලා. උදාහරණයක් හැටියට කිව්වොතින් අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපිට කණ්ණාඩි රූපය පේනවා. කණ්ණාඩි රූපය පේන්නේ කොහොමද? ඒ කණ්ණාඩියේ දර්පණය තියෙනට ඕන, අපේ රූපේ මේ පැත්තෙන් තියෙනට ඕන, ආලෝකය තියෙන්න ඕන, අපේ හැම බලන්න ඕන, විඥානය තියෙන්න ඕන. මේ ඔක්කොම ටික එකතු වෙනකොට අපිට කණ්ණාඩි ඉස්සරහදී රූපයක් තියෙනවා. අපේ කණ්ණාඩියෙන් අයින් වෙනවත් එක්කම ඒ රූපය පොඩ්ඩක්වත් ඉතුරු නැතුව එතනම කණ්ණාඩි රූපේ නිරුද්ධ වෙනවා. දැන් මේ පින්තුනේ හැමදෙයක්ම කණ්ණාඩි ළඟට ගිහිලා න්‍යායෙදීදනේ කවුරුවත් හිතනවද තාම කණ්ණාඩි රූපය තියෙනවා කියලා? අර කණ්ණාඩියේදී බලද්දී පේනේ රූපය දැන් හවසට යනකම් තියෙනවා කියලා හිතනවද? එහෙම හිතන්නේ නැති නිසා අපට දුකක් ඇති වෙනවද? ඒ රූපෙට කවුරු හරි ගහයි, කවුරු හරි බණී, ඒක කඩයි කියලා. අපට දුකක් තියෙනවද? බයක් තියෙනවද? අපට කිසිම බයක් නැහැ. කාටවත් ඒකට හානියක් කරන්න බෑ. ඇයි බැරි? ඔව්, ඒ රූපය නැහැ කියන අන්තයට යන්නේ නැහැ අපි. ඒ රූපය තියෙන්නේ ඒ හේතුක තියෙන තැනකට විතරයි. ඔව්. එතකොට මේ ක්‍රමයෙන්ම පින්නොතනේ අපි ලෝකය ගැනම අපි දකින නුවණක් හදා ගන්නවා. මේ නුවණින් අපි දැක්කොත් පින්නොතනේ මේ රූපෙම දැක්කොතින් අපට කියලා යම් තාක් දේවල් ටිකක් තියෙනවා නම් ඇඳුම් පැනඳුම් වෙන්න පුළුවන්, ගෙයක් කියලා වෙන්න පුළුවන්, දරුවෙක් කියලා වෙන්න පුළුවන්, අම්මා තාත්තා කියලා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් තියෙනවා නම් පින්නොතනේ මොකද්ද තියෙනවා කියලා කියන්නේ? ඒ මොහොතෙහි ඒ ගැන අහලා හරි දැකලා හරි ගඳ සුවඳ විඳලා හරි අල්ලලා හරි ඒ අවබෝධයෙන් ඒ මොහොතේ හටගන්න පංච උපාදස්කන්ධයක් තමයි දරුවා කියලා කියන්නේ, ගෙදර කියලා කියන්නේ, උපාදිය කියලා කියන්නේ, රස්සාව කියලා කියන්නේ. හැම දෙයකම ස්වභාවය මේක. මේ නුවණ හරියට මැති කරගත්තොතින් අපේ දරුවට පුරවන්න කාටවත් ගහන්න අර කන්නාඩි රූපියට ගහන්න බනින්න කුඩු කරන්න බැරිුණා වගේ මේ දර්ශනය පින්නතුනි සම්පූර්ණයෙන්ම මුළු ලෝකයේ ගැනම අපි මේත් එක්ක හිටියොතින් ඒ කියන්නේ අපි මහලු වීම ඉක්මවලා තියෙන්නේ. අපි මහලු වෙන්නේ නැහැ එදාට. එදාට අපි ලෙඩ වෙන්නේ නැහැ. එදාට අපි මරණයටපත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ මරණය ඉක්මවපු කෙනෙක් කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ජරා විස්මෝපු කෙනෙක් කියලා කියන්නේ. ශරීරයේ වයසට යන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ශරීරයේ වයසට යනවා. අද අපි ශරීරයේ වයසට යනකොට ශරීරය මගේ කරගෙන මම වයසට යනවා. දරුවා ලෙඩ වෙනකොට මගේ දරුවා ලෙඩ වෙනවා කියලා බදාගෙන තමයි අද අපි දුක් වෙන්නේ. පින්නතුනි මේකේ තාංශිය මාස්තාවකේ මේක තේරුම් ගන්න දක්ෂුනොත් තමයි පින්නතුනි ඔබේ දක්ෂතාවය තීරණය වෙන්නේ. ඔබගත් උපාදිය ගිහිපු විශ්වවිද්‍යාලනුව නෙවෙයි දක්ෂතාවයේ තීරණය. අපිට උපාධි තියෙන්නත් පුළුවන්, අකුරක්වත් ලියන්න බැරි කෙනෙක් වෙන්නත් පුළුවන්, ඒක ගැටලුවක් නෙවෙයි. අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ මෙන්න මෙතෙන්ට හිත තියන කොච්චර අපි දක්ෂද කියන කාරණේ මත. අපිට පින්නතින් දරුවෙක් හිටියට දැන් අපි අනිත්‍යතාවය බලන්නේ කොහොමද? දැන් අපි අනිත්‍යතාවය බලන්නේ අර කණ්ණාඩිය කැඩිලා යනවා, කණ්ණාඩිය ඉස්සරහා තියෙන රූපය කැඩිලා යනවා, එහෙම තමයි දැන් අපි අනිත්‍යතාවය බලන්නේ. අනේ දරුව වයසට යන්න පුළුවන්, ඥාතියෙක් මැරිලා යන්න පුළුවන්, යාළුව නැති වෙන්න පුළුවන්. දැන් අපි අනිත්‍යතාවය බලන්නේ කොහොමද? රූපය අර කණ්ණාඩිය කැඩි කැඩි යනවා, කණ්ණාඩියේ පේන රූපය කැඩි කැඩි යනවා, ලයිට් එක ඔෆ් වෙන්න පුළුවන්. එහෙම වෙන වෙන මේවා තමයි දැන් අපි අනිත්‍යතාවය බලන්නේ. පින්නතුනි, එහෙම අනිත්‍යතාවය බලන එකකුත් බුදුදහමේ කියනවා. නමුත් ඒක නෙවෙයි බුදුදහමේ ගැඹුරු දර්ශනය කියලා කියන්නේ. බුදුදහමේ දැන් කණ්ණාඩිය ළඟදී රූපය අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? කණ්ණාඩියේ පේන රූපය අනිත්‍යය කියන්නේ මොකද්ද? කණ්ණාඩිය කැඩිලා යෑමද? ලයිට් එක ඔෆ් කිරීමද? කණ්ණාඩිය ඉස්සරහා යන රූපයේ ඉන්න කෙනා මැරිලා යෑමද? ඒක නෙවෙයි කණ්ණාඩියේ රූපය අනිත්‍යතාවය කියලා කියන්නේ. කණ්ණාඩියේ රූපය අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? ඒ රූපේ නිර්මාණය වෙන්නේ, ඒ රූපය කියලා කණ්ණාඩිය පේන්නේ මෙන්න මේ හේතු දෙක තියෙන කොටයි කියලා දකින නුවණ. එතකොට පින්නොතුනේ අපි දක්ෂයි කියලා කියන්නේ අපේ රූපයේ කැඩි කැඩි යනවායි කියලා බලන එක නෙවෙයි. අපේ හිතේ මොහොතක් පාසා වෙනස් වෙයි කියලා බලන එක නෙවෙයි. ඒක විද්‍යාඥයොත් හොඳට පරීක්ෂණ කරලා තියෙන්නේ. ඇටම් එක එහෙම බෙදලා හොඳට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් කරලා තියෙන කට්ටිය. අපට අමුතුවෙන් වෙන් කරන්න දෙයක් නැහැ. බුදුදහමේ රූප කලාපවල අනිත්‍යතාවය කියලා තියෙනවා. මූලික පදනමින් අපි ඒක කරනවා. නමුත් ගැඹුරට යනකොට පින්නොතුනේ අනිත්‍යතාවය කියලා තීරණ ගන්නට තියෙන්නේ මෙන්න මේ පහ පංච උපාදානස්කන්ධයමයි. ඔය මෙන්න මේ පහ එකතු වෙච්ච තැනකයි රූපයක් කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න එක. එතකොට කණ්ණාඩියේ ඉස්සරහා රූපයක් නිර්මාණය වුණේ මෙන්න මේ හේතු ටිකක් වර්තමානයේ නිර්මාණය වෙලා කියන එක දකින එකයි, නුවණින් දකින එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. කණ්ණාඩියේ බිනිබිනි යනවා කියලා එක තේරුම් ගත්තට ප්‍රඥාව ලැබුණා වෙන්නේ නැහැ. පින්නතුනි, මෙන්න මේ ක්‍රමියම තමයි අපි යමක් ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට ඒ මොහොතට ඒ අත්දැකීම ක්ෂණිකව ඒ මොහොතේ හටගන්නේ. දරුවා ගැන හිතනකොට ඒ දරුවාගේ ලෝකයේ පංච පරස්කන්ධය හටගත්තා. ඒක එතනම නැති වෙනවා. ඊට පස්සේ අම්මා ගැන හිතනකොට තමන් දරුවෙක් වෙනවා. තමන් රැකියාව ගැන හිතනකොට රැකියාව කරන ස්ථානයේ තමන් සේවකයෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරය දැන් අවුරුදු 80ක් වෙනවා කියලා හිතනකොට ඕන දැන් සමන් 80 කෙනෙක්. ඒ වගේම කුඩා කාලේ ගැන හිතනකොට ඕන තමන් කුඩා කෙනෙක්. කවුරු හරි බැනපු කෙනෙක් ගැන හිතනකොට ඕන දැන් අමනාප කෙනා ඇතෙන් දෙනවා. ඕන පන්සලේ සීන්කම ගැන අද සීල සමාදන් කියන සමන් ඕන උපාසක මහත්මිය උපාසක අම්ම වෙනවා. පින්නතුනේ හැම මොහොතකම මෙන්න මේ පහේ එකතු වේදී ඒ මොහොතට හේතුඵල නිසා හටගන්න දැනුමක් තියෙනවා, සවිඥානික බවක් තියෙනවා. ඒකයි ඒ මොහොතට හේතු ටිකෙන් හටගන්න ස්වභාවයක්. ඒක ඒ මොහොතේම නැති වෙලා යන දෙයක්. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ ඇති වෙලා නිරුද්ධ වෙන එක නොදකින ස්වභාවය. අපේ මේ දැනුම, මේ ඇතිවෙච්ච යථාර්ථය මෙතනම නිරුද්ධ වුණා. අපි ඒක දන්නේ නැති නිසා අපි නැවත හිතින් අලුතෙන් සිතුවිල්ලක් මවාගෙන අරක තාම තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. දැන් කවුරු හරි බැන්න නම් බැන්න ගමන් බැනපු එකේ නම් මතක් වුණ ගමන් මොකද වෙන්නේ අපට? ඕ බැනපු කෙනාගේ දැන් අපි කියමු අපට හුඟක් බැනපු කෙනෙක් කියනවා. ඇවිල්ලා දැන් එලියා කතා කරගෙන කාත් හරි එක. අපි දැන් දැක්කේවත් නැහනේ. හඬ ඇහුණ විතරයි අපි ඔක්කොම යනවා අර සිද්ධියට, අර බැනපු සිද්ධියටම යනවා. ඒ බැනපු කෙනාගේ පින්තූරයක් දැක්කනම් පින්තූරේ දැක්ක ගමම්ම යනවා සිද්ධියට සම්පූර්ණයෙන්ම. හා ඒ බැනපු කෙනා ඕනේ නැහැ, බැනපු කෙනා පාවිච්චි කරපු උපකරණයක් කර මේ හැරි තිබ්බොත් ඔක්කොම අර සිද්ධියට යනවා පේනවා. දැන් මොකද වෙන්නේ? ආරක අපට පේනවා අර සිද්ධියත් එක්ක අපි කෙලින්ම අපේ සම්මාසතිය නැති නිසා, නුවණ නැති නිසා කෙලින්ම අතීත සිද්ධියට යනවා. සිද්ධියට ගිය ගමන් ඕන තරම් හිත නරක කරගන්න පුළුවන්, ඕන තරම් දුක් විඳින්න පුළුවන්, ඕන තරම් බැනුම් අහන්න පුළුවන් යාගෙන්. එයා එකපාරේ අපට බනින්නේ අපේ තියෙන අවිද්‍යාව නිසා නැවත නැවතත් යාගෙන් අපි බැනුම් අහනවා. පේනතුනේ දුක හටගන්න විදිය. ඒ නිසා ඒක සිහි නොකර ඉන්න කියන ඒක අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුහාඳුර ජාතක කතාවල කල්ප ගණන් ආපස්සේ ඒව අතීතයේව සඳහන් කරලා තියෙනවා. ඒ දුකේ නිදහස්ලේ සාකච්ඡා කරන්නේ. ඒක හොඳට සම්මා සතියෙන් ඉඳගෙන ඒ කරන්නේ කාත්‍යකත් අමනාපෙ නෙමෙයි කියන්නේ සිද්ධිය විතරයි විස්තර කරන්නේ. ඒක මතකේ තියෙන්න පුළුවන්. මතකයක් විතර ඕන වෙලාවක අලුත් කරගන්න පුළුවන් ඒක. සිහි කරන්න පුළුවන් ඒක මනසේ තියෙන ශක්තිය. දැන් අපිට පින්නතුනේ අපි දැන් උදාහරණයක් ගත්තෝ කලින් ගත්ත උදාහරණයක් ගන්න බලන්න. දැන් මම මේ පින්නතුන්ට මේ ඇත්තන්ට මෙතන පින්තූරයක් ගහලා දෙනවා. මේ අවස්ථාවේදී ෆොටෝ එකක් ගහලා සුද්ධ කරලා මෙයාට දෙනවා බලන්න කියලා. ෆොටෝ එක දුන්නට පස්සේ මෙයාගේ කාටත් එක එක කොපිය ගන්න දෙනවා. දුන්නාම මෙයා ෆොටෝ එක ගන්න ඉස්සෙලාමනේ අරගෙන ඉස්සෙලාම බලන්නේ කාගේ රූපයද? ඔව් තමන් ඉන්නවද කියලා බලන්නේ. හොඳට තමන් ඉන්නවද? කැලි හැම අඩුවේ නම් බනින ෆොටෝ එක ගහපු කෙනාටත් බනිනවා. හරියට වැදිනා නෑගේ. ඊට පස්සේ තමන්ගේ රූපය බැලුවා. තමන්ගේ රූපය පින්නතුනේ කොහොමද හඳුනාගත්තේ? තමන්ගේ රූපේ තමන් කියලා කොහොමද හඳුනාගත්තේ? අපි කාරණා නෑ ඒ තමන්ගේ තමන් කියලා මේ විදිහට කොණ්ඩේ තියෙනවනේ මේ විදිහට නහය තියෙන මේ ටික කොහොමද තමන් දැනගත්තේ? වෙන අයගෙන් තමයි වෙන් කරලා හඳුනාගත්තේ කොහොමද? කොහේද තමන්ගේ රූපේ මීට කලින් දැකලා තියෙන්නේ? මනසේ. කණ්ණාඩි එන්නේ. ඔය තමන් මේ රූපේ මීට කලින් කණ්ණාඩිය දැකලා තියෙනවනේ. දැකලා දිමෙච්ච රූපය තමයි මේකෙන් බැලුවේ මේ. පින්නතුනි ඒ මොහොතේ තමන් මේ රූපය පින්තූරේ බලනකොට ඒ බලන්නේ කණ්ණාඩියෙන් දැකපු රූපය. ඒ වෙලාවේදී කණ්ණාඩි රූපය තියෙනවද? ඒ වෙලාවේදී කණ්ණාඩි රූපේ නැහැ. ඔව් ඒක මනසින් හඳුනාගත්තු ඡායාවෙන් තමයි දැන් මේ හඳුනාගත්තේ. අන්නේ වගේම තමයි පින්නතුනි අපේ දරුවෙක් ගැන හරි වාහනයක් ගැන හරි මොකක් හරි පින්නතුනි සිහි කරනකොට මතක් කරනකොට අපි මේ මතක් කරන්නේ අර කණ්ණාඩි රූපේ මතක් කරගන්න වගේ අර කලින්ගත්තු සිතවිල්ල අලුත් සිතවිලි වලින් නැවත ඒක අලුත් කර ගැනීමයි වෙන්නේ. ඒ වෙලාවේ ඒක ලෝකයේ තියෙනව නෙවෙයි ඇත්තෙම. මනසේ ස්වභාවය තමයි ඕනම සිතුවිල්ලක් ඕනම වර්ණයක් වුණත් කලින් ගත්තියෝ නැවත ගන්න පුළුවන්. ඒක මනසේ හැකියාවක්. දැන් අපි රාත්‍රී කාලේ හීන දකිනවනේ. රතු පාට ඇඳුමක් ඇඳගෙන આવතින් අපට අවදි වුණත් ඒක නම මතක තියෙනවනේ. එයා ඇඳන් ආපු පාට මතක තියෙනවනේ. කවුරු හරි කෙනෙක් කියන ගේවිලා කතා කරනනම් කතා කරපු ඒවා අපට මතක තියෙනවනේ අවදි වුණත්නේ. එතකොට මේ මතක තියෙන්නේ ඒ ඇහැට පේපු ඒ රතු පාට රූපය පේන්නේ ඇඳුම පේන්නේ ඒ නිදිය ගන්න වෙලාවේ සිහිනදී ඒ ඇහැන් රූපය දැකලද? ඇහැන් රූපය දැකලා නෙවෙයි. ඒ වෙලාවේ ඇස් දෙක වහගෙන හිටියේ කන් දෙකનો සංඥා ගත්තේ නැහැ. ඒක එහෙනම් ඒ වෙලාවේ කොහෙන්ද ගත්තේ? මනසින්. මනසේ හැකියාවක් තියෙන පිනතින ඕනම අතීත අත්දැකීමක් නැවත ගන්න. මේකම තමයි පිනතින මරණාසන්න මොහොතේ අපට වෙන්නේ. මරණාසන්න මොහොතේ ඇතැම් විට ඇස් දෙක පේන්නේ ඇස් දෙක වහගෙන ඇතැම් විට සිහි නැතුව ඉන්නේ. නමුත් අතීතගත්තු අරමුණක් ඕනම එකක් ඒ සිද්ධියක් එක්ක එහෙම අරගෙන ඒ සිද්ධියට නැවත හිත ගිහිල්ලා ඒකට අදාළව රූපයක් නිර්මාණය කළ දෙන්න පුළුවන්. ඒක මනසේ හැකියාවක්. ඒ නිසා මරණාසන්න මොහොතේ බ්‍රේන් ඩෙත් වල හිටියා කියලා මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මනසේ පිනතුනි කලින් ගත්තෝ සංඥා ටික තියෙනවා ඒ ඕනම සිතුවිල්ලකින් අර සිද්ධියට යන්න පුළුවන් යාට. ඒකට අදාළ මානසිකත්වයේ තියෙන තැනක මෞකුසක හරි නැවත ලෝකෙක යා නැවත පිළිසඳ ගන්න උපදිනවා. ඒක මනසේ හැකියාවක්. ඒ නිසා යම් තාක් දුරට පිනතුනි අපි ඇහෙන් දකපු කනෙන් අහපු ශබ්ද රූප ආදිය තියෙනවායි කියන හැඟීමෙන් නැවත ඒක සිහි කරන්න පුළුවන් මට්ටම තියෙන කම්ම පිනතුනි ඇත්ත විදියට සිහි කරනවා නම් ඒ සිහි කරන මානසිකත්වයේ ඉන්න කම්ම මොකද්ද අපට කියන්නේ? අපි නැවත ඉපදෙන්න සුදුසු කන් ටික හදාගෙන ඉන්නේ. ඒ සිහි කරන මොහොතේ සිහි කරන හොඳ දෙයක් නම් බණ භාවනා කරපු එකක් නම් දන් දීපු එකක් නම් රුවණැලි සෑවැඳපු එකක් නම් ඒකට අදාළව කුසල තැනක ඉපදෙන්න බලාගෙන අපි ඉන්නේ. මනස තියෙන හොඳ තැනකට යන දැන් අපි කරන්නේ මුලදී ඒ ටික කරන එක. ඒක වරදක්ම නෙවෙයි. ඒ මානසිකත්වයෙන් තමයි අද අපි මෙතන ඉපදිලා තියෙන්නේ. දැන් කරපු හොඳ දේවල් අනිත් අඩු උදව් කරපු මානසිකත්වයේ ඉන්නකොට ඒත් එක්ක නැවත ඊට අදාළ භවයකට යන සූදානමින් ඉන්නේ. ඒ වගේම අනිත් පැත්ත කවුරු හරි බැනපු ඇත්තක අමනාපය, දැඩි ලෝභය ඒ සිතුවිලි ඉන්නකොට ඊට අදාළ පල්ලෙහා තැනකට යන්න සුදුසු ශරීරයකට මනස හදාගෙන ඉන්නේ. එකිනෙ මනස මේ තව ගර්භවස්ථාව ලැබෙනකම් සැරිසරන්නේ කියන එක ඇත්තද? ඇත්තෙන්ම බුදුදහමෙහි නැවත අන්තරා භවයක් ගැන බුදුදහමේ ඍජුව කියන්නේ නැහැ. අන්තරා භවයක් අන්තරා භවය කියන වචනේ තේරුම මොකද ඇත්තෙන්ම? මැද කියන එක නේ. තව භවයකයි මේකයි මැද කියන එක නේ. දැන් පිනතුනේ එහෙම ගත්තොත් ඉතින් අපි දැන් මේ මනුස්ස ලෝකෙන්නේ අන්තරා භවයකමයි. ඇයි ඒ? ගියාත්ම භාවයේ තාත්මයක් තිබුණා මරණය පස්සේ දෙකක් තියෙනවා නේ. අතන සැරිසරමින් ඉන්නවා කියලා ගත්තත් පින්නතුනේ තාව කාලයක හරි එතනත් භවයක්මයි. එතන මෞකුසක් අපේක්ෂාවෙන් ඉන්න පුළුවන් කෙනෙක්. ඒක නැහැ කියලා කියන්නේ. හැබැයි ඒකත් තාව කාලයක ආත්ම භවයක්මයි. එතන කියලා මැද ස්පේස් එකක් නැහැ. මැද ස්පේස් එකක ඉන්නවා කියලා කියන්නේ එතනත් භවයක්මයි. එතනත් ආත්ම භවයක්මයි. අපි යම් කිසි තැනකට යන්නට කලින් සූදානම් වෙනවනේ. ඒ සූදානම් වෙමින් ඉන්න අවස්ථාව බුදුදහමේ හැටියට වෙනත් තැනක් කියලා කියන්නේ ඒකත් මේ භවය තුලමයි ඉන්නේ. ඒකත් සසර තුලමයි ඉන්නේ. දැන් අපි කියමු අපි දිව්‍ය ලෝකේ ඉඳලා ආත්ම භව ඇතැම් විට අවුරුදු ලක්ෂ ගාන කුසල කර්ම ශක්තියෙන් ඉඳලා අපි මනුස්ස ලෝකෙට දැන් ඇවිල්ලා ඉන්නවා. හරිද? මනුස්ස ලෝකේ අවශ්‍ය කොච්චරද? උපරිම අවුරුදු 100යි නේ. මනුස්ස ලෝකෙත් දැන් කර්ම ටික අවසන් වෙගෙන යන්නේ. දැන් මෙයා යන්නේ ආයි කල්ප ගානකට දුගතියකට දැන් මෙ යන්නේ. දැන් අවුරුදු ලක්ෂ ගානක් දැන් නිරේට යන දැන් ඊළඟට සූසුනන් තියෙන්නේ. එතකොට ලක්ෂ ගානක් උඩ ඉඳලා ලක්ෂ ගානක් පල්ලෙහා ඉඳලා දැන් මෙතන අවුරුදු කීයද? 100. අවුරුදු 100යි. එහෙනම් දැන් මෙතන කොහෙද එහෙනම්? මෙතනත් එහෙනම් භවයක් දැන් සකස් කරමින් ඉන්න භවයකට එහෙනම් සැරිසර දැන් සූදානම් වෙලා ඉන්නේ එහෙනම්. යන්න සූදානම් වෙලා ඉන්න එක තීරණය වන්නේ කාලයට සාපේක්ෂව. දැන් අපට අරක සතියක් වෙන්න පුළුවන්, තුන් මාසයක් වෙන්න පුළුවන්, පැය ගාණක් වෙන්න පුළුවන්. අතන අපි කියන්නේ මෙතන ටික කාලයක් නිසා අපි කියන්නේ ආ මෙතන එහෙනම් తాවකාලිකයි, මෙතන අන්තරාභවයක්. මෙතන එහෙනම් ගණ්ඩබ්බේ කියලා අපි කියන්නේ නේ. පින්නතුනි ගණ්ඩබ්බද අන්තරාභවයේද මැද ඉන්නවද කියන එක තීරණය වන්නේ කාලයට සාපේක්ෂව. ඒ තැන අනුව තීරණය වන්නේ එතෙන්ට තියෙන ආයසට අනුව. නමුත් බුදුදහමෙන් කියන්නේ නැහැ පංච උපාදානස්කන්ධය නැති තැනක් ගැන කියන්නේ. යම් කිසි තැනක යා ඉන්නවා නම් මේ උපාදානස්කන්ධ පංචක ඇතුළේ හැම තැනම ඉන්නේ යා. යා එක එක තැන්වල එක එක විදියට නිර්මාණය කරගෙන මෙයා ඉන්නවා. එතනක් බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. නැවත උපත බලාපොරොත්තුෙන් ඉන්නේ. ඇතැම්මිට සමහර අය ඉන්නවා. සමහර අය මනුස්ස ලෝකේ මව කුසක් සකස් වෙනකම් තාවකාලික ආත්ම භවවල ඉන්නෝ ඒ අය. සමහර භූතයන් වල ප්‍රේතයන් වල ඉන්නෝ ඒක හරි. නැත්තේ නෑ. එයාත් සමහර කාලයක් ඉන්න පුළුවන්. ඒ තාවකාලික ආත්ම භාවයක එතනත් ඒ සසරමයි ඉතින්. ඇතැම් විට අල්පේ සාක්‍ය දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. නැතැම් විට භූතයෙක් වගේ සත්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි කියා ලොකු දුකක් විඳින එයා ආතෙන්ට සුසු විදියට පරිසරය සකස්සනකම් කෙටි කාලින ආත්ම භාවයක ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ එයා භවෙන් නිදහස් වෙලා කියලා. ඒ ආත්ම භාවයේත් යම් කිසි විදිහ හැකියා ටිකක් ඒ කියන්නේ එයාට රූප දකින්න පුළුවන්, එයාට සැරිසරන්න පුළුවන්. ඒ තැනට අනුව ටික තමයි ඉන්නේ. ඒ හැම භවයකටම සුවිශේෂී හැකියා ටිකක් තියෙනවා. දැන් කුරුල්ලෙක් ගන්න. කුරුල්ලට අහසින් පියාඹෙන්න පුළුවන් නේ? කුරුල්ලට අහසින් පියාඹෙන්න පුළුවන් කියලා කියනවාද අපිට වඩා කුරුල්ල පිංකලයි කියලා? අපිට වඩා කුරුල්ල පිංකල කියලා නෙවෙයි කියන්නේ. ඒ සත්‍යයට සුවිශේෂී හැකියා ටිකක් තියෙනවා. සමහර මව කුසකට එන කලින් සමහර භවයන්ගෙන් සත්‍යයන් ඉන්නවා. ඒ ඇයට කාලය වේගයක් නැහැ. ඕන තැනකට වේගෙන් යන්න පුළුවන්. ඕනම දේවල් බලන්න පුළුවන්. හැබැයි ඒ මොහොතක හිටියත් එයත් මේ සසරෙමින සත්‍යයක්මයි. එයා ඇතැමර සුසු මව කුසක් එනකන් తాවකාලික ආත්ම භාවයක ඉන්නවා. නමුත් ඒකත් උපතක්මයි. ඒකත් නැවත ආත්ම භාවයක්මයි. ඒ නිසා එතන ටික කාලයක් වුණාට එතන ටික කාලයක් වෙන්න පුළුවන් ටික කාලයක් වුණත් ඒකත් භවයක් විදියටමයි සැලකන්නේ. ඒ නිසා තමයි සමහර අය දැන් ඇත්තෙම මෑත කාලේ වගේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කාරණයක් සඳහන් කළා. මේ ලංකාවේ එක ගෙදර කීප දෙනෙක් ළමයෙක් ගැන මේ මාවනැල්ල පැත්තේ මුස්ලිම් ගෙදරක ළමයෙක් ඉපදිලා ඒ ළමයා පොඩි කාලේ ඉඳන්ම මේ ওই ගැහණු අයගේ සිංහල ගැහණු අයගේ පින්තූර දැක්කහම හරියට කේන්ති යනවලු මෙයාට. පත්‍රයක උනා සිංහල ගැහණු කෙනෙක්ගේ පින්තූරයක් දැක්කම පින්තූරය ඉරනවලු. පින්තූරේට කෙල ගහනවලු පොඩි කරනවලු. මේක මෙයාට ලොකු මානසික රෝගයක් වගේ මේ ළමයට. අවුරුදු 8ක 10ක වගේ ළමෙන්. ඊපස්සේ බැරිම තැන මේ හාමුදුරු කෙනෙක් හම්බෙන්න ඇවිල්ලා ඒ හාමුදුරන්ට ටිකක් ওই අමනුෂ්‍යයන් ගැනවන හැකියාවක් එම තියෙනවා. ඉතින් මේ ළමයා බල්ලා තියෙන මොකද තත්ත්වය කියලා. බැලුවාම පින්නොතුනේ මොකද හේතුව? හේතුව තමයි මේ ළමයා මීට කලින් ආත්ම භාවයක. මීට කලින් ආත්ම භාවයක් තියෙම හාමුදුරු කෙනෙක්. හාමුදුරු කෙනෙක් මේ ළමයා අවුරුදු ඒ හාමුදුරු අවුරුදු 102ක් ජීවත් වෙලා තියෙනවා. හොඳට සිල්වත් හිටිය කෙනෙක්. මේ හාමුදුරන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නැවතත් මනුස්ස ලෝකෙට නැවිලා මහාන වෙන්න. මනුස්ස ලෝකෙට නැවතවිලා මහාන වෙන බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මව කුසක් බලාපොරොත්තු වෙන්නේ ඇඳලා තියෙන සිංහ බෞද්ධ අම්ම කෙනෙක්ගේ. මව කුසක පිළිසඳගෙන තියෙනවා. නමුත් පිළිසඳ ගත්තට මේ අම්මා අර දරුවව අයින් කරනවා. ඒ කියන්නේ දරුවට අකමැත්තෙන් මේ දරුවව අයින් කරලා ගබ්සා කරනවා. පින්නතුනේ ඊළඟට තවත් ඒ වගේම බලාපොරොත්තු වෙන ඉඳලා තව අර වගේම සිංහල බෞද්ධ අම්ම කෙනෙකු විසින් ආයිපදිලා. ආයි පිළිසඳගෙන. දෙවෙනි වතාවෙත් ආයි අරක වෙනවා. ඊට පස්සේ මේ ළමයා ඊළඟ වතාවේ බැරිම තැන ඊට පස්සේ මුස්ලිම් මම කෙනෙකු විසින් පිළිසඳගෙන. ඊට පස්සේ යා මනුස්ස ලෝකේ ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ කේන්ති තියෙන යා ඊට පස්සේ අර හාමුදුරු ගේනලා කතා කරනවා. ඊට පස්සේ මං කොහොමද මට මනුස්ස ලෝකෙට එන්න ඕනේ? ඉතින් සිංහල අම්ම කෙනෙක් කැමති නැත්නම් මම ඉතින් කොහොම කොහේ හරි ඉපදෙන්න ඕනේ? මට බඩ පින තියෙන මනුස්ස ලෝකෙට එන්න මං කොහේ හරි ඉපදෙන්න ඕනේ කියලා ඊට පස්සේ අර වගේ තැනක එතකොට පිනුතුනේ මෙන්න මේ ඊට පස්සේ මේ හාමුදුරුවම හිත හදලා නැහැ. ඔයා මහන්ල හිටිය කෙනෙක් නේ. ඔයා සුගතියට ආවේ නිසානේ. ඔයාගේ ওই හිතවිල්ලෙන් ඔයා පල්ලෙහාට යනවා කියලා. එයාගේ හිත හදලා අර කොහොම හරි අර තිමිච්ච විරෝධ ගතිය නැති කරලා එයාගේ මානසික ගතිය වෙනස් කරලා. ඒවට හාමුදුරුවක් වෙන්නේ කොහොමද තැවිල්ලෙන්නේ? ඔව් අන්න ඒක තමයි. ඒ හානිය ඊට පස්සේ තියෙනවා. කාලයකදී අතමිට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ ළමයා ඉතින් ආයේ බෞද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඒ ගබ්සා වීමත් ස්වාමීන් වහන්සේ අකුසල කර්මයක් වෙන්න පුළුවන්. අකුසලයක් වෙන්නත් පුළුවන් සමහරට මෙයාගේ අකුසලයක්. ඒ කියන්නේ දෙපාරක්ම මෞතකින් ඇත්තෙම ඒක හැම දෙයක්ම ඇත්තෙම කර්මෙන් වෙනවා කියලා කියන්නේ නැහැ. හැම දෙයක්ම කර්මෙන් වෙනවා කියලා අපි කියන්නේ දැන්. කෙනෙකුට කරක් කරන්න පුළුවන්. එහෙනම් තව සිංහල අම්මලා ඔක්කොම කරන්නේ නැන්නේ තව දැනකට. නමුත් ඇත්තෙම එතන එක පැත්තකින් කර්මයක් වෙන්නත් පුළුවන්. නැත්නම් නමුත් අවස්ථා දෙකම නිසා. අවස්ථා දෙකම. නමුත් ඇත්තෙම කර්ම ගැන කියනකොට අපිට ඊටම සංකීර්ණයි. ඔව් කර්මය ගැන කිව්වට යාට සිංහල අම්මල ඔක්කොම හිටියට එයාගේ කර්මයට සමගාමී කෙනෙකුට තමයි එන්න පුළුවන් එයාට. ඔව්. බෞද්ධ අම්ම කෙනෙකුට උපදිනවා සමනත් වෙන්න. ඔව්. ඇතැම් විට ඒ ළමයේ ලබන්නේ ඇතැම් විට යාමට පිනක් නෑ. ඒක පැත්තෙන් ඒක. ඔව්. ඔව් දරුවගේ පින වැඩි නිසා අම්මට ඒ දරුව දරා ගන්න බැරි නිසා කොහමරි ක්‍රමයකින් එතන ඩ්‍රොප් වෙනවා. අනිත් පැත්තෙන් තමයි මෙයාගේත් අකුසලයක් තියෙන පුළුවන් මෙතන සාමෙතන හොඳ ඔව් එන්න තැන. ඔව් මෙයා කැමති උනාට ඇත්තෙම ඒ කියන්නේ අපි කැමති උනායි කියලාම කැමති මට්ටමට යන්න බෑ අපට. ඒක තීරණයවන්නේ අපේ කර්ම ශක්තියත් එක්ක. දැන් අපිට හොඳ තැනක ඉපදෙන්න ඕන කියලා හොඳ මාලිගාවක කියලා ඉපදෙන්න බෑ. ඒකට අදාළ කර්ම ටික තමන්ගේ තියෙන්න ඕන. කර්මෙට තිමුණකින් තමයි ඒ කර්මයේ විසින් අදාළ තැනට යාව ඇදලා ගන්නවා. ඒක කර්මයේ හැකියාවක්. ඒ අතරේ තමන්ගේ කුසල කර්ම ශක්තිය ශක්තිමත් නම් ඒ දෙකම එකතු වෙලා තමන්ට තීරණයක් කරන්න පුළුවන් මට්ටමට වගේ එනවා. දැන් බෝසත්වරයෙක් කියලා කියන්නේ බුද්ධත්වයට පත් වෙන අන්තිම භාවය ආත්ම භාවය කියලා කියන්නේ එයා පස්මහා බැලුම් බලලා ඔක්කොම තීරණය කරනවා. කාලය, දේශය, කුලය, මව, දීපය කියන මේ පහම එයා තීරණය කරනවා. ඒ කියන්නේ ඉහළම කුසලයට ආවට පස්සේ එයාට යම්කිසි තීරණයක් ගන්න හැකියාව තියෙනවා. නමුත් ඊට පල්ලෑ මට්ටම් වලදී ඒ තීරණ යම් යම් මට්ටම් වලින් කර්මයත් එක්ක තමන්ගේ හැකියාව ටිකත් එක්ක පාලනය වෙන ගතියක් තියෙනවා. එතකොට මේකේ දැන් මම ඇත්තෙන් උදාහරණයක් විතරයි මේක කිව්වේ. දැන් ඇත්තෙන්ම එතෙන්ට එනකම් දැන් අර කාල පරාසය තුර දැන් ඒක අම්ම කෙනෙක්ගේ කුසට ඇවිල්ලා ඉතුරු කාලය කොතනද හිටියේ කියන එක කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙනම් එතන ගණ්ඩාබ්බේද මේ හිටියේ. ඇත්තෙන්ම ඒ කාලයේදී දැන් ওই කෝසල මල්ලිකාව ගැනත් කියන්නේ. කෝසල මල්ලිකාව ඇත්තෙම ලොකු පින්කම් කරපු කෙනෙක්. දැන් කෝසල මල්ලිකා මිය ගියාට පස්සේ දැන් අපි කලින් කතා කරේ බන්දුල මල්ලිකාව ගැන. එයා නෙමෙයි මෙය. කෝසල මල්ලිකාව කියන්නේ කොසල රජතුමාගේ දේවිය. එයා පින්නතුණි යා හුඟක් පින්දහම් කරපු කෙනෙක්. එයා අසද්දෘශ දානයක් දෙන්න උදව් කරපු කෙනෙක්. අසද්දෘශ මහා දානය කියන්නේ එක සම්බුද්ධ ශාසනයක එක දානයක් විතරයි දෙන්න පුළුවන්. ඒ කාලින ලෝකයේ සියලුම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඔක්කොම එක තැනකට රැස් කරලා බුදුහාමුදුරුවෝත් එක්ක එකට දෙන දානය. ඒ දීපු දානය දුන්නේ කොසල රජතුමා. ඒ දානෙට උදව් කරපු කෝසල මල්ලිකා පින්නතුණී මරණයෙන් පස්සේ තමන්ගේ සිත අවසන්ට පහරෙච්ච සිතුවිල්ලක හේතුවක් නිසා ටික කාලයකට ඇය දුබතියට ගියා. දවස් 7ක් ගියා. ඒ දවස් 7ේම කුසලවිතුමා ආවා මල්ලිකා කොහෙද ඉපදුනේ කියලා අහන්න බලාගෙන බුදුහාමරගෙන් ප්‍රශ්න කරන්න ආවා. දවස් 7ේම බුදුහාමර අධිෂ්ඨාන කරා මේක මෙයාට අමතක වෙන විදියට. මේ ප්‍රශ්නේ අහන්න එන බා බුදුහාමර දැනගෙන හිටියා කුසලවිතුමා දවස් 7ේම එයාගේ මනසට බලපෑම් කළා මේක අමතක වෙන විදියට. දවස් 7න් පස්සේ 8 වෙනි දවසේ ආවා 8 වෙනි දවසේ ආවට පස්සේ කිව්වා මෙන්න මේ අහවල් තැන සුගතිය දිවිලෝක ඉපදෙන්න ඕන කියලා කිව්වා. අර දවස් 7ේම පින්නතුණි හිටියේ කොතනද? එයා දුගති තැනක හිටියේ. එතන තාත්ම භාවයක්මයි. ඒතකොට ඒක ගන්ධබ්බ කියලා භාවයක් සැරිසරමින් ඉන්න තැනක් කියලා අපිට කියන්න බෑ. කර්මන් රූපෝම එතන සකස් වෙනකම් ඉන්න තැනක් තියෙනවා. ගන්ධබ්බ කියන වචනේ තියෙනවා. බුදුදහමේ තියෙනවා. ගන්ධබ්බ කියන වචනේ කිව්වට අද අපි ගන්ධබ්බ කියලා අර්ථකථනය කරන්නේ කොහේ හරි සැරිසරමින් මේ භාවයක් කොයිමින් ඉන්න තැනක් විදිහට විතරයි. එතකොට පින්නතුණි අපි ඇත්තෙම මනුසාත්ම භාවයේ හිටියත් අපිට එහෙම වුණොත් ගන්ධබ්බ කියන වචනේ අපට කියන්න පුළුවන්. ඇයි ඒ? අපි නැවත භවයකට යනකම් මේ සකස් කරමින් මේ ඉන්නේ. ඔව් හැම මොහොතෙම ඒකට අදාළ භවය සකස් කරමින් තමයි දැන් මේ අපි ඉන්නේ. මරණයට පත්වුණු ගාම තීරණය කරනව නෙවෙයි. ඕනම මොහොතක අනතුරකදී මිය ගියත් දැන් ඔක්කොම වැඩ ටික සූදානම් වෙලා මේ තියෙන්නේ. තමන්ගේ මානසිකත්වයට අනුව ඔක්කොම ටික සකස් කරමින් හැම මොහොතෙම භවය සකස් කර ගනිමින් තමයි තමන් ඉන්නේ. ඒ නිසා අපට හැකි තාක් දුරට අකුසල වලින් මිදලා ඉහළම කුසලයක මනස තියෙන මට්ටමට අපි උපරිම වාසයෙන් දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා අන්තිම මොහොතේ මේ පින්කමක් කළ පිරිත් ටිකක් කියලා ගොඩ යන බලාගෙන ඉන්න එපා. ඔව් කලින්ම හැම මොහොතෙම තීරණය වෙනවා හැම මොහොතෙම තමන්ගේ භවය සකස් කරමින් ඉන්නේ. මේක හරියට අපිව මනස දිනු නොකරොතින් අන්තිම මොහොතේ බුදු පිළිමයක් පෙන්වලා වෙනස් කරන්න බෑ. ඈ අන්තිම මොහොතේ හදන වෙලාවට දැන් ඉඳලම අපි සකස් වෙන්න ඕන අපි ආදරය කරන ඥාතින් හැම දිනෙකමත් කුසලයට යොමු කළා එයා හැකිතා දුරට හොඳ මානසිකත්වයක නිතරම හරවන්න ඕන. නිකන් බැරි නම් අඩු ගානේ සල්ලි කීයක් හරි දීලා හරි දානමාන වලට එකඟ වෙන්න ඕන පින්කම් කරන්න ඕන සිල් ගන්නවන්න ඕන කීයක් හරි දීලා හරි කමක් නෑ මුලදී දීලා හරි කමක් නෑ පස්සේ ඒකත් අපට සල්ලි දෙයි. ඒ නිසා එහෙට ආදරේ නම් එයාට කරන ලොකුම උපකාරය තමයි කොහොම හරි අය මේකට උදව් කරන්න මේකට හුරු කරන්න අය. එකපාර ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහැ. පස්සේ පින්නතුන් ටිකෙන් ටික කටිය දිනු වෙනවා. ඇතැම් විට පස්සේ කාලේ අපටත් වඩා හොඳ හොඳට මේ අය ප්‍රායෝගිකව කරන මේවා. ඒ නිසා එකපාර ලොකු වෙනසක් කරන්න බෑ අපිට ටිකෙන් ටික මුල් දවස්වල ඇතැම් විට දාන දෙන විතරයි එන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික බණහන් එනවා. ඊට පස්සේ වරුවා සිල් ගන්නවා. ඊට පස්සේ ඉන්තිමනකන් සිල් ගන්නවා. එහෙම තමයි ටික ටික දිනු වෙන්නේ. ඒක තමයි හැටි. ඒ නිසා ඉන්න මට්ටමේ පොඩ්ඩක් හරි ඇයි ටිකෙන් ටික දිනු කරන්න බලන්න ඕන අපිත් හිත නරක කරනවගෙන එයාට කරුණාවෙන් අපි පිට වෙන්නට ඕන. එතකොට අපි ඇත්තම ගන්ධබ්බ අවස්ථාවේ කතා කළේ ගන්ධබ්බ අවස්ථාව ඇත්තම ඊටාම සංකීර්ණයි. භවය කියනක ඊටාම සංකීර්ණ දෙයක්. මේක උපතකට යන්නේක ගැන පින්නතුනේ අපට ඒක සාකච්ඡා කළා මේ සංතර සත්‍යයන් ගැන සත්‍යවිසය කියනක අචින්ත්‍යයි කර්මවිසයත් අචින්ත්‍යයි. මේ අචින්තනීය සාකච්ඡා කළ කවදාවත් ඉමාටපත් කරන්න බැරි විශයන්. ඒකෙන් කියන්නේ අපි සාකච්ඡා කරන්න එපා කියලා අපි දැනුම ලබා ගන්න ඕන. නමුත් අපිට දැනට කරන්න පුළුවන් එකම දේ තමයි හැකිතාක දුරට අකුසල නිමිදෙන හැකිතාක කුසලයේ ශක්තිමත් වෙන ඉදිරිය ඉන්න ගමන් නැවත භවයකට නොයන විදියට භවයේ අනාගතයේ භවය සකස් කරන විදියට ටිකෙන් ටික අඩුවන විදියෙහි මානසිකත්වයක ඉන්න තමයි අපි ප්‍රඥාව ලබනවා කියලා කියන්නේ. දැන් මේ අපි සාකච්ඡා කරමින් හිටිය අභිඥා සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? උගත් කෙනෙක් නම් බුද්ධිමත් කෙනෙක් නම් තීරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ප්‍රධානම උගත්කම තමයි ප්‍රධාන දැනුම තමයි මොකද්ද? පංච උපාදානස්කන්ධයේ තීරුම් ගැනීම. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ තීරුම් ගත්තොතින් අපි දන්නවා හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් තියෙන කියලා. අපි මේ කතා කරමු ඉතින් අර කණ්ණාඩියේ පේන රූපය ගැන. තර කණ්ණාඩියේ පේන රූපේ අනිත්‍යතාවය කියන්නේ කණ්ණාඩියේ බිනි බිනි යෑම නෙවෙයි කණ්ණාඩිය ඉස්සරහින රූපේ ඉන්න කෙනා මැරිලා යන එක නෙවෙයි. එහෙනම් මොකද්ද? කණ්ණාඩියේ පේන රූපය නිර්මාණය වුනේ මෙන්න මේ හේතු ටිකක් තියෙනකොට නේද? ඒ හේතු එකක් හරි අඩු වුණොතින් අර රූපය නොපෙනී යනවා නේද කියන අන්න ඒක අවබෝධ කර ගැනීමයි අනිත්‍යතාවය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. දැන් අපි අනිත්‍යතාවය කියලා මෙතෙක් කල කොහොමද හිතන් හිටියේ? අනේ මේ ශරීරයේ බිඳ බිඳ යනවා නේද? වයසට යනවා නේද? මේක මේ සුළු කොටස් හැම මොහොතෙම ඇතිවෙම නැතිවෙම තියෙනව නේද කියලා. ඒක පින්නතුනේ බුදුහාඳුර අවබෝධ කරගත්තේ කොහේදද? ඒ කියන වෙනස් වීම. ඒ කියන වෙනස් වීම අවබෝධ කරගත්තේ ගිහිගෙන් නික්මෙනක් කලින් සතර පෙර නිවෙද දැක් වෙලාවේදී. ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කනේ. එතෙන්දි තමයි ඒ අනිත්‍යතාවය තේරුම් ගත්තේ. නමුත් ඒ අනිත්‍යතාවය තේරුම් ගත් බුදුහාමුදුරුවෝ තමයි බුදු වුණාට පස්සේ දේශනා කරේ කොහොමද? පුබ්බේ අනනුස්සෝතේසු ධම්මේසු චක්ඛුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ කියලා. මට පෙර නොයසු විරු ආලෝකයක් ඥානයක් විද්‍යාවක් පහළුණා කියලා අර චන්නමතියගෙන් සතර පෙර නිසි දැනගත්තු බුදුහාඳුරු බුදුනාට පස්සේ කියලා. එහෙනම් එදා බුදු වෙනකොට අවබෝධ කරගත් යථාර්ථයයි අර චන්නමතියගෙන් අහලා දැනගත්තු ධර්මය සමානද? සමාන වෙන්න පුළුවන්ද? අර සතර පෙර නිමිති දැකපු සිද්ධාර්ථ තාපසේ සිද්ධාර්ථ කුමාරයා බුදුනාට පස්සේ කියනවා මං පෙර නොයසු විරු දර්ශනයක් මට පහළුණා කියලා. එතකොට එහෙනම් අරකයි මේකයි සමානද? සමාන නැහැ. අන්න ඒ අසමාන දේ මොකද්ද? අන්නේ අසමාන දේ තමයි ධම්මචක්‍ර සූත්‍රයේ දේශනා කළේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා ටික කියලා අන්තිම දේශනා කළා සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියලා. ඔව් මෙන්න මේ පංච උපාදාන ඛණ්ඩේ හට ගැනීම දුකයි කියලා අන්තිමටම අන්න ඒක තමයි පින්නතුනි දුක අවබෝධ කරගන්නවා කියලා අවබෝධ කරගන්නේ අපි. අපි කියන්නේ පින්නතුනි දුක කියලා කියන්නේ මේ වයසට යන එකවත් මහලු වෙන එකවත් කියන දුක නෙවෙයි. දුක කියලා කියන්නේ නියම දුක කියලා බුදුදහමෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ පහ ශ්‍රණිකව හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන එක දන්නේ නැති කමෙන් තියෙන අනවබෝධයේ දුකටයි බුදුදහමෙහි දුක කියලා කියන්නේ. ඒ නොදැනීම නිසා තමයි අපට අපි යමක් දැක්ක ගමන්ම අර කලින් එකට සම්බන්ධ කරලා බලන්නේ. කවුරු හරි බැන්න ගමන්ම අපට කියෙන් තියන්නේ මේ නෙමෙයි පංච වාස්තන්දිය නොදකපු නිසා. හා දැන් මේ මොහොත දැන් හම්දුරු බණ කියන එක පංච පදස්කන්ධය එමිසුත් ඒතර ධර්මය හරි. සංඛාර කියන එක සංස්කාර කියන එක කාරණා දෙකක් තියෙනවා. එක සංස්කාරයක් තියෙනවා සසර කෙලිම දුගතියට යන සංස්කාර ටිකක් තියෙනවා. ඒවට කියනවා අපුඤ්ඤාවි සංඛාර කියලා. දැන් අපි කවුරු හරි බැනපු එකක් සිහි කරොතින් ඒ සිහි කරපු එක සිහි කළා කේන්ති අරගෙන අපට නිරයට යන්න පුළුවන් යක්ෂේ ප්‍රේතෙක් වෙන්න පුළුවන් නාගයෙක් වෙන්නත් පුළුවන් සර්පයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම පුඤ්ඤාවි සංඛාර කියලා කරව පින්කම් සිහි කළ රුවන්සේ සෑවැඳපු එක දලදාමාලිකා වැඳපු එක සිල්ගත්තු එක දන් දීපු එක ඒව සිහි කළ ඒවා පුඤ්ඤාවි සංඛාරයි. ඒක සිහි කළ නැවත මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන් දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන්. ඒ දෙකම නැති වෙච්ච තවත් සංස්කාර තියෙනවා වඩන්න ඕන සංස්කාර තියෙනවා කුසල සංසාර නිරුද්ධ වෙන සංස්කාරක් තියෙනවා. දැන් මේ අපි බණහමෙන් මේ සකස් කරගන සංස්කාර කොහොමද? ආර සසරින් නිදහස් වීම සඳහා සකස් කරන සංස්කාර. ඕ ඒකත් අපි මේ නුවණින්ම බලනවා. දැන් මේ හඬත් මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. නමුත් මේ ඥාණය දර්ශනයක් හැටියට අපි ගන්නවා. ඒ ඥාණය අපි අවබෝධය සඳහා අපි පින්නතුනි ගඟකින් එතර වෙන්න නම් ඒ ගඟේ අපි යන්නට ඕන. යන ගමන් තමයි එතර වෙන්නේ. ඉනිමගකින් ගහකට නගිනවා නම් ගහේට උඩට නගිනකම ඉනිමග ඕන. උඩට නැගගට පස්සේ තමයි ඉනිමග අයින් කරන්නේ. ඒ වගේ අපි මේ සංස්කාර දැන් මේ සකස් කරන සංස්කාර අවබෝධයක් සඳහා යන සංස්කාර ඒකත් අපි අනිත්‍යතාවයේ දැකකට කමන්නේ. ඒක නමුත් ඒ ඥානය අපි ඥානය ප්‍රායෝගිකව යොදන්න පුළුවන් ඉතින් දැනුමක් හැටියට ගන්නවා අපි. ඔක්කොම අයින් කරාට ඒකත් අයින් කරන්නේ නැහැ. ඒක අපි අයින් කරාට කමක් නැහැ අනිත් ඔක්කොමත් එක අයින් කරන්න පුළුවන් නම්. අපි ධර්මිතරක් අයින් කරන්නේ ඔක්කොම ටික ගන්න ඊට පස්සේ නේ. ඔව්. ඒ නිසා ධර්මය අයින් කරන්නේ මේක ගන්න. ඒ ධර්මය තියාගෙන අනිත් ටික අයින් කරන්නේ මේක ගන්න. ඔව් ඒ ධර්මයේ ඒ අවබෝධය අපි අවබෝධයක් කරා යන්නේ මේක ගන්න. ඒ ධර්මයක් උන්නම් අයින් කරාට කමන්නේ නැහැ නරකයි කියලා. හැබැයි ඒත් එක මෙහෙනම් අනිත් ඔක්කොම ටිකත් අයින් කරන්න සූදානම් වෙන්න ඕන. ඔව් ඒකත් දැකලා මේ ධර්මයක් වනන් අපි ඉහළම ප්‍රඥාවකින් ගන්න පුළුවන්. මේකත් මේ හැඬ මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන්. ගැටලුවක් නෑ දකින්න. ඒක ඉහළම දක්ෂතාවයක්. හැබැයි ඒක හැමම අත්හරිනව නම් ඒ අතරනත් එක්කම අනිත් සංස්කාර ටිකත් ඔක්කොම දරුව දේපල ඔක්කොම ඒ කෙලෙස් හැටියට ගන්න එක. දරුවත් හැරීම කියලා කියන අයින් කරන එක නෙමෙයි. ඒ සංඥාවත් කෙලින් එක පාරම අයින් කරන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. එහෙම තමයි කවදාරි වෙන්න ඕන අපට. එතකොට දැන් අපි කරන්නේ මේ සංස්කාර ටිකෙන් අර දැනුම ලබාගෙන ටිකෙන් ටික ඉස්සෙල් අපුඤ්ඤාවි සංඛාර දුරු කරන අපායට යන ටික ඒක ඊට පස්සේ කුසලයට යන ටිකක් දුරු කරනවා. ඊට පස්සේ කෙලින්ම සසරෙන් නිදහස් වෙන විදිහට මේ පැත්තට දැනුමත් අපි ලබා ගන්නවා. ඒ නිසා විතුණම නිතරම අවිජ්ජාපච්චා සංඛාරා කියනකොට අවිද්‍යාවෙන් සංස්කාර හට ගන්නවා කියලා කියන්නේ. අපුඤ්ඤාපි සංඛාර හැටියට දුගතියට යන සංස්කාර ඇති වෙන්න පුළුවන්. පුඤ්ඤාපි සංඛාර හැටියට දිව්‍ය ලෝකෙට මනුස්ස ලෝකෙට යන සංස්කාර හට ගන්න පුළුවන්. ආනෙන්ජාපි සංඛාර විදිහට බ්‍රහ්ම ලෝකෙට අරූපාචර බ්‍රහ්ම ලෝකෙට යන සංස්කාර ඇති කර ගන්න පුළුවන්. නමුත් මේ සංස්කාර සියල්ලකම නික්මවලා විද්‍යාපච්චා සංඛාරා කියන වලින් හටගන සංස්කාරක් තියෙනවා. ඒව තමයි කෙලෙස් ප්‍රහීන කරන විදිය ලබන මෙන්න මේ දැනුමත් එක්ක පංච උපානස්කන්ධය, ආයතන, ධාතු මෙන්න මේ දේවල් අනිත්‍යතාවයෙන් බලන නුවණ ප්‍රඥාව ලබා ගැනීමෙන් ලබන සංස්කාර තියෙනවා. ඒව පිනුතුන් නැවත දුක් හටගන්න නෙවෙයි, තියෙන දුක් ටික නිදහස් වීම සඳහා කරන සංස්කාර ටිකක් තමයි ඒ අපි ඇති කරගන්න සංස්කාර. මෙතන කියන්නේ පිනුතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට අපි අවබෝධ කරගන්නවන යමක් එහෙන් රූපයක් දකින්නකොටම අපිට දකින්න පෙරවසුන වේ දකින්න පුළුවන් ඥානයක් තියෙනවා නම් මේ හටගන්නේ පංචවනස්කන්ධයේ මේ මොහොතේ කියලා අපි පිනුතුනි අර කණ්ණාඩි ළඟට ගිහිපු වෙලාවෙදී දකින්නකොට ඒ ඥානයත් එක්ක අපි දැක්කනම් මේ රූපේ මෙතනම හටගත්තා කියලා අපට ඒ කණ්ණාඩි ළඟට යන්න කලින් රූපියට කවුරුවත් හානියක් කළා කියලා හෝ ඒ රූපයට හරියට සැලකුවේ නැහැ කියලා හෝ අපට ඊට කලින් දුකක් හටගන්නේ. ඒ වගේම කණ්ණාඩියේ රූපයට කවුරු හරි වඳින්න පුළුවන් ඇවිල්ලානේ. ඒ කණ්ණාඩියේ රූපයට බනින්න පුළුවන්. අපිට කියන්න තියනවද? දැන් අපි මේ පැත්තේ ඉන්නේ කණ්ණාඩි රූපයක් අපි අර පැත්තේ වෙනවා. කවුරු හරි ඇවිල්ලා කණ්ණාඩි රූපයට ගහන්න හදනවා. කවුරු හරි ඒකට බනින්න හදනවා. ඈ කවුරු හරි ඇවිල්ලා හොඳ කියනවා. අපට දුකක් අසපක්ක් හටගන්නවද? අපට හටගන්නේ නැහැ ඇයි ඒ? දැක්කොත් තියෙන්න පුළුවන්. ඈ? හරිද? තමන් දැක්කොත් නෑ තමන් දකින්න පුළුවන් ඒ තැන් වෙන. තමන්ම දකින්නත් පුළුවන්. එයා බනිනම තමන්ටත් පේන්න පුළුවන් සමායට. මගේ රූපෙත් නෙවෙයි කියලා සමාරි. ඇත්තෙන්ම රූපෙට බැන්නට අවබෝධයෙන් ඉන්න කෙනෙකුට එතෙන් මේ දුක ඇති වෙන්නේ නැහැ. ඔව් තමන් දන්නවා තමන් ඉන්නේ මේ පැත්තේ කියලා අවබෝධය කියලා. ඒක අපි මේ උදාහරණයක් කිව්වේ ඇත්තෙන්ම මේක උදාහරණයකට විතරයි. මෙන්න මේක අපි කියන්නේ අපිට යම්කිසි අත්දැකීමක් එනවා නම් දරුවෝ කියලා හරි ඥාතීන් කියලා හරි මේ අවබෝධය තුලදී පිනතුනි අපි ජරා මරණ වලින් නික්මුණා කියලා කියන්නේ මහලු වීම ලෙඩ වලින් නික්මුණා කියලා කියන්නේ මෙන්න මේ පහේ ඇතිවීම නිරුද්ධ වීම නේද මේ ලෝකය කියලා දැක්කොත් අපිට අනිත්‍යය කරන ප්‍රශංසා උපකාර දැනුම් ඔක්කොම අපට දුකවත් සැපවත් වෙන්නේ නැහැ. ඔව් එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ පින්නතුනි එක මොහොතක ඇසකින් කනකින් නාසයකින් මෙන්න මේ අවබෝධයක් ලැබිලා මෙන්න මේ සවිඥානික බව මේ එක්ස්පීරියන්ස් එකට තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒක අපේ සම්පූර්ණ ජීවිත අවබෝධය වඩ පත් කරගත්තොතින් එදාට පින්නතුනි අපට දුකවත් සැපවත් බාහිරින් එන්නේ නැහැ. මේ අවබෝධයෙන් ඉන්නේ අපි. එතකොට මේ අවබෝධයෙන් හිටියේ කියලා පින්නතුනි ඒකෙන් කියන්නේ අපි ගෙදර වැඩ එක කරන්නේ නැහැ, පිරිසිදු වෙන්නේ නැහැ, නාන්නේ නැහැ. ඒව කියලා නෙමෙයි මේ කියන්නේ දරුවෝ ටිකක් පෝෂණය කරනවා ඒව දන්නවා තමන් මේ ලෝක සම්මත විදිහට ඒ ටික කරනවා දරුවෝ ඉස්කෝලේ යවන්න නම් ඒ ඉස්කෝලේත් යවනවා සමනුත් භාෂාවක් ඉගෙන ගන්නවා නම් භාෂාවක් උනත් ඉගෙන ගන්න පුළුවන් දැන් මිහිඳු හාමුදුරුවෝ පින්නතුනි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් මිහිඳු හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ තමයි ත්‍රිපිටකය ඉගෙන ගත්තේ මිහිඳු හාමුදුරුවෝ රහත් වෙලා ලංකාවට එන කලින් මුළු ත්‍රිපිටකයම අටුවා ටිකත් ඔක්කොම කටපාඩම් කළා මාස ගණක් ඉඳගෙන ඒ ලෝභෙන්ද කරේ ඒ මාන්‍ය අධිකරණයද කලේ ඒ වෙනුත් ලෝක සාසනෙ සේවයට කලේ රහත් වෙච්ච කෙනෙකුට උනත් ඊළඟට ඒකුණත් කරගන්න පුළුවන් එයා ලාභෝ පියන්නවත් රැකියාවකටත් නෙවෙයි මේ ලෝකෙට යහපත කරන්න රහත් වෙච්ච කෙනා පොත කඩපාඩම් කරන්නත් පුළුවන් පින්නතුනි මේ අවබෝධය කරා යන ගමන් අපි අපේ දරුවෝ ටිකත් පෝෂණය කරනවා අම්මා තාත්තටත් සලකනවා රැකියාවත් හොඳට කරනවා තව උපාධියක් ඕනෑ වැඩිපුර ගන්නත් පුළුවන් ඒවත් කරමින් අපි මේ හැමදේම කරන්නේ මොකටද තමගේ ආත්මార్థය විතරක් නෙවෙයි මුළු ලෝකෙටම යහපත කරන්න කරන්නේ මුළු ලෝකෙම අය සුගතිගාමී කරවන්න ධර්මය අවබෝධ කරවන්න ඒ සඳහා ඉහළම මානසිකත්වයෙන් ඉඳගෙන තමයි මේ කරන්නේ දරුවනොත් පෝෂණය කරන ගමන් දරුවනටත් කැමරට ගෙදෙන ගමානේ දරුවනොත් සසරෙන් ඉක්මනට නික්මෙන්න මේ දුකෙන් දරුවනොත් නිදහස් වෙන කියලා දරුවන්ටත් ප්‍රාර්ථනා කරමින් තමයි දරුවන්ට උගන්වන්නේ තමගේ දරුවෝ ගැන වගේම ඒ දරුවෝ බලන විදිහම මානසිකත්වයකින් අල්ලපු ගෙදර දරුවා කෙරෙහි දකිනවා තමන්ගේ අම්මා තාත්තට සලකන වගේම වැඩි හිටි වෙන අම්මා තාත්තගෙන දැක්ක තමන්ගේ අම්මා තාත්තට වගේම උදව් කරන්න පුළුවන් නම් උදව් කරනවා. එනිසා පිනතුනි මේ දහමට ආව කියලා කියන්නේ බය වෙන්න එපා, දැන් කරන්න දේවල් ටික නොකර ඉඳී කියලා. දරුවන්ට නොසලක ඉඳී, අම්මා තාත්තට නොසලක ඉඳී, ස්වාමි භාර්යාවන්ට නොසලක ඉඳී කියලා බය වෙන්න එපා. දැනටත් වඩා හොඳට සලකනවා. දැන් සලකනට වඩා පොඩ්ඩක් හරි වැඩිපුර සලකන ගන්නවා. දැන් සලකන්නේ කන්න බොන දෙන් ටික විතරයිනේ. ඇඳුම් පැනඳුම් අන්දර ටික විතරයි දැන් කරන්නේ. පිනතුනි දැන් කරන්නේ මේ ශරීරය සලකන එක විතරයි. මේ ධර්ම ලැබුණාට පස්සේ ඒගොල්ලන්ගේ මනසටත් සලකනවා. ඒගොල්ලන්ගේ සසරට මේගොල්ලන් උපකාර කරනවා. ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි දැනුමක් වශයෙන් ලබා ගන්නව නම් ලබා ගන්න තියෙන්නේ ප්‍රඥාවෙන් මෙන්න මේ පහේ ඇතිවීම නැතිවීම දකින්න. ඊළඟට කියනවා ප්‍රඥාවන්ත කෙනෙක් නම් දුරු කරනවා නම් දුරු කරන්න තියෙන්නේ දෙකයි. ඒ තමයි අවිද්‍යාවත් භව තණ්හාවත්. මෙන්න මේ දැනුම ලබන්න ලබන්න යා අවිද්‍යාව මුලාව නැති වෙනවා. යමක් දකිනකොටම කලින් දැකපු එකේ මෙතෙන්ට මේ ආවේ කියලා කලින් එකට ගැට ගහන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම මේක දකින දකින භව තණ්හාව, භවයට තියෙන ආශාව ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. පුද්ගලව තමන්ට ලං කරගන්න මගේ කියන ගන්න ගතිය අඩු වෙනවා. ඒකෙන් කියන්නේ යුතුයකම් ටික නොකර ඉන්නව නෙමෙයි කියන්නේ, යුතුයකම් හොඳට කරනවා. දරුවන්ගේ යුතුයකම් ටික කරනවා, සාම බරගේ යුතුයකම් කරනවා, අතුපතු ගානේ කියන ඔක්කොම කරනවා. ඒව නොකර ඉන්නේ නැහැ. නමුත් ඒව ලං කරගෙන තමන්ගේ කියලා අරගෙන ඒ තුලින් තෘප්ති විඳින ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන් සතුටු වෙන යාට යුතුයකම් ටික කළා සතුටු වෙනවා. එයා දින වල ඉන්න දැකලා සතුටු වෙනවා. එයා තමන්ගේ ලං කරගෙන දින සතුටු නෙවෙයි. දැන් අපි මලක් බලනනේ. මලක් අපි දැකලා සතුටු වෙනවනේ. මලක් දැකලා සතුටු වීම මල පොඩි කලෙ විඳින සතුටේ දෙකක් නෙවෙයි. දැන් අපි කරන්නේ මල බදාගෙන සතුටු වෙන එක දැන් කරන්නේ. පින්නතුනේ අපේ නියම සතුට මේක තියෙන විදිහට මෙහෙම දැකලා ඒකේ సౌందර්ය විඳලා ලබන සතුට තමයි නියම සතුට කියලා කියන්නේ. දරුවෝ නැත් දරුවෝ දිනු වෙනවා දැකලා අපි ඒ දේ හැම තියෙන දැක අපි සතුට වෙනවා. අපේ කියලා දැඩිව ගන්න ගියොත් තමයි අපිට දුක හටගන්නේ. ඒ නිසා මේ පංච වරස්කන්ධයේ හට ගැනීම නිරුද්ධියම දකින කෙනාගේ මේ දැනුම ලැබිච්ච ප්‍රමාණයට යාගේ අවිද්‍යාවත් භව තණ්හාවත් කියන මේ කාරණා දෙක එන්නම අඩු වෙනවා. දැන් අපි කණ්ණාඩිය ළඟදී කණ්ණාඩි රූපය හරියට දැක්කොතින් අපි කවදාවත් යනවද කණ්ණාඩි රූපය අල්ලන්න? කවදාවත් යනවද කණ්ණාඩි රූපයට පුයර දාන්න? නෑ, අපි කවදාවත් යන්නේ නෑ. කණ්ණාඩි යන්නේ හරියම ලස්සනයි රූපය, මේක හොඳ ලස්සන රූපයක් වෙනවා කියලා අපි ඉඹින යනවද? අපි යන්නේ, අපි දන්නවා ඒ රූපය ලස්සන වෙන්නේ ඇහැට විතරයි කියන එක අපි දන්නවා. ඒ ඇහැට ලස්සන රූපයේ, ඒ කණ්ණාඩි පේන රූපයේ ගඳ සුවඳක්වත් අලල බලන සුවයක්වත් රසයක්වත් ඒකේ නෑ. අපි දැන් මේ දකින රූපයත් එහෙමයි. ඔබගේ ඇහැට මේ රූපයක් පේනවා නම් මේ පේන රූපයේ ලස්සනයි කියලා හිතනවා නම් ඒක ඇහැට විතරයි. ඒ රූපේ ලස්සන නෑ කියලා හිතනවා නම් ඒක ඇහැට විතර නැඹුරු වෙන දෙයක්. අල්ලන්න ගියොත් අහුවෙන්නේ මේ ඇට සැකිල්ලක්, හමක්, මේ ලේ ටිකක් තමයි අහුවෙන්නේ අල්ලන්න આવතින්. කණ්ණාඩි රූපේ අල්ලන්න ගියොත් ඒ කණ්ණාඩි අහුවෙනවා වගේ ඇහැට පේන රූපේ ඇහැට විතරයි ලස්සන. ඒක අපි නිතරම අනිත් ඉන්ද්‍රියත් එක්ක ගැට ගන්න ස්වභාවයෙන් තමයි කෙලෙස් හටගන්නේ. එතමෙව වෙන් කළ හඳුනා ගන්න පුළුවන් ඉදී නුවණ මේත් එක්ක තියෙනවා පංච වනස්කන්ධයේ දැනුමත් එක්ක. ඊළඟට පින්නතුනේ මෙන්න මේක සජීවී කරන්න වඩන්න ඕන මාර්ගයක් Tamante එනවා ඊට පස්සේ. දැන් මේ දැනුම විතරයි මේක. දැනුම විතරක් ලැබුණට හරියන්නේ නැහැ. දැන් අපි තව තැනකට යන්න මේ මැප් එකක් අහගනවා වගේ. දැන් මෙහි ඉඳලා කැම්මෙට මේ නිව්යෝක් යන මැප් එක අහගත්තා වගේ තමයි. මැප් එක හරියවලා වටපිට බලනකොට කො නිව්යෝක් කියලා බැලුවට නිව්යෝක් නෑ. ඒ මැප් එක අනුව යන්න ඕන. දැන් මේක දැන් අහලා දැන් මට කෙලස් නෑ නේද කියලා බැලුවට කෙලස් තියෙන කොහොමද? දැන් මේ දුක හටගන්න විදිය විතරයි දැන් මේ අපි දැනගත්තේ මේ මැප් එක දැනගත්තා වගේ. දැන් මේ මැප් එකේ ඉඳගෙන යන එක වගේ තමයි වඩන්න ඕන ප්‍රධාන ප්‍රතිපිළිවෙත් දෙකක් තියෙනවා. ඒ මොකද්ද? සමත විදර්ශනා දෙක. නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්තම් සතර සතිපට්ඨානය, ඉන්ද්‍රිය, සත්බොජ්ජංග ආදී වශයෙන් අපි කියන ඒ ධර්මයේ යම් කිසි සිද්ධාන්තයකින්, යම් කිසි ක්‍රමවේදයකින් මේ මාර්ගය යන්නට ඕන. ඒ මොන ක්‍රමයේ ගියත් තමන්ගේ ළඟ වැඩෙන්න ඕන. පංච බණස්කන්ධේ වැඩුවත්, පංච ඉන්ද්‍රිය වැඩුවත්, පංච බල වැඩුවත්, සත්බොජ්ජංග වඩන්න පුළුවන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන්, ත්‍රිවිධ ශික්ෂා වඩන්න පුළුවන්, මොන නාමෙන් ධර්ම කරුණ වැඩුවත් තමන්ගේ ළඟ ප්‍රධාන වශයෙන් වැඩෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? සතියත් ප්‍රඥාවත් දෙක. සතිය කියන්නේ විසිරලා තියෙන සිත නිතරම ඒ කාමරමුණට ගන්න උත්සාහ කරනවා. හිතයා හිතට හරමයට දුවන දෙන්නේ. ඒ එකම කරගත්තු සිතෙන් අනිත්‍යතාවය පරිසම්පාදේ නුවණින් බලනවා. බලන්න බලන ප්‍රඥාවෙන් අර කෙලෙස් වලට තියෙන ගතිය එන්නේ නඩු වෙනවා. ඒ නිසා නුවණති කෙනෙක් වඩන්න ඕන නම් වඩන්න තියෙන කාරණා දෙකයි සතියයි ප්‍රඥාවයි දෙක. නැත්තම් සමති දර්ශනා බාන දෙක කිරීම තමයි තියෙන්නේ. ඒක කරනකොට තමන්ට ප්‍රතිඵලය ලැබෙනවා. ලැබෙන එක උපදවා ගන්න දෙයක් නෙවෙයි. ඒක තමන්ට ලැබෙන රිසල්ට් එකක්. මේ ටික වඩනකොට තමන්ට අර බෝනස් එකට දෙයක් ලැබෙනවා කියන්නේ. ඒ වගේ තමන්ට ලැබෙන දෙයක් තියෙනවා. ඒ තමයි විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් වෙනවා. මෙන්න මේකට තමයි පින්නතුනේ සමස්ත බුදුදහම කියලා කියන්නේ. මේ උපරිම මානසිකත්වයට ගියපු කෙනා පින්නතුනේ එයා උපරිම වශයෙන් වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හැම මොහොතෙම මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයා දකිනවා. එයාට ඕන දේ සිහි කරන්න පුළුවන්, ඕන කෙනෙකුට යුතුයම් කරන්න පුළුවන්, අම්මට ආත දෙන්නට සලකන්න පුළුවන්. මේ ආත්මය අම්මට ආත විතරක් නෙවෙයි. ගිය ආත්මය අම්මට ආත සලකන්න පුළුවන්. අම්මට ආත මිය ගිහිලා නම් ඇතැම් විට අභිඥා හැම ලවා ගත්තොත් ඉන්න තැනට කියලා බණ කියන්න පුළුවන්. දැන් බුදුහාමුදුරේ හැමනේම හමාය දෙයට බණ කිවනේ කියලා. ඒ නිසා දැන් අපි සලකන්නේ පින් ටිකක් අනුමෝදන් කළ විතරයි. පින්නතුනේ මේ දැනුම ලැබුණට පස්සේ අම්මගේ අම්මා තාත්තා විතරනේ මේ ඔක්කොම වටා පිටා ඉන්නේ අම්මලා තාත්තලා කියලා පේන ගන්න ඔයාට. ආමුතුයෙන් එක්කෙනෙකුට විතරක් සලකන්නේ නැහැ. හැම කෙනාටම අම්මා තාත්තා විදිහට බලලා, දරුවෝ විදිහට බලලා හැම කෙනාටම මේ දහම දෙන්න. හැම කෙනාම දාන සීල භාවනා පින්කමට සහභාගී කරගන්න. හැම දෙනාටම උදව් කරනවා. හැම දෙනා කිරීම තමන්ගේ දරුවෝ වගේ බලන මානසිකත්වයක් ඇති වෙනවා. තමන්ගේ පිට කියන ભેදයක් යාට එදාට නැහැ. දැන් තමන්ගේ පිටගෙන ලොකු සීමාවක හිර වෙලා අපි ඉන්නේ. මානසිකව ලොකු හිරවීමක අපි ඉන්නේ. මේ දර්ශනය ලැබෙනවත් එක්කම මුළු ලෝකයම එකම ගෙදරක් වගේ, එකම පවුලක් වගේ, මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය නිරය ඔක්කොම එකම වේදිකාවක තියලා ඔක්කොම ටික බලන්න පුළුවන් ඉදී මානසිකත්වයක් උරු වෙනවා යා. එයාට පේනවා මේ භවයේ ඉන්න හැම සත්‍යයක්ම ඒක ආත්ම භාවයක හරි මගේ අම්මා තාත්තා වෙල හිටියා. දිවි ලෝකේ ඉන්නේ, බ්‍රහ්ම ලෝකේ ඉන්නේ, නිරේ දුක් ඉන්න කෑ ගහන සත්‍යයන්, අපාය තිරසන් ලෝකේ ඉන්න සත්‍යයන් මේ හැම දිනෙකම අනේ ආත්ම භව 500ක 2000ක 2000 පැත්තේදී මේ අම්මා තාත්තා වෙල හිටියයි කියලා හැම දිනාම තමන්ට පේන ගන්නවා. පේනගෙන හැම දිනාටම තමන් උදව් කරන්න ගන්නවා. හැම දිනාම දුකෙන් නිදහස් කරවන්න, හැම දිනාටම සුගතිය ලබා දෙන්න, හැම දිනාම සසර දුකෙන් මිදවන්න කරන පුළුවන් උපරිම ශක්තිය තමයි යොදවන. දැන් අපි දේවල් ටිකක් හම්බ කරගෙන තමන්ගේ දරුවෝ ටිකත් එක්ක විතරයි ඉන්න ගන්නේ. නමුත් මේ දැනුම ආපු කෙනා කිනතුනේ මේ දහම වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක, තමන්ගේ අත් දෙක, තමන්ගේ ශරීරය, තමන්ගේ දැනුම, තමන්ගේ ධනය කරන්න පුළුවන් උපරිම උත්සාහය මේ වෙනුවෙන් කරනවා. තමන් මිල මුදලක් ඉපෙවුවත් උපයන්නේ මේ දහම වෙනුවෙන්මයි. මේ දහම ලෝකෙට දෙන්න පිනතුනේ. ඒ සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම මෙයා කරනවා. මොකද මියාගේ ළඟ උතුරායන මෛත්‍රියක් තියෙනවා. දැන් මෛත්‍රිය තියෙන තමන්ගේ දරුවන්ට විතරයි. එදාට මුළු ලෝකෙම තමන්ගේ දරුවෝ වශයෙන් තමන්ට ඉදිරියේ පසුගිය ආත්ම බාල හිටිය දරුවෝ වශයෙන් දකිනවා. පසුගිය ආත්ම බාල හිටිය අම්මා තාත්තා හැටියට දකිනවා. එයා හැම වෙලෙම සම්බදානං ධම්මදානං ජිනාති කිය පිටේ උපරිම දාණය, ධර්ම දාණයෙන්ම ලෝකෙට පිහිට වෙනවා. දැන් අශෝක රජතුමා සෙල්ලිපි වල ලිව්වා, මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. අර මහා අධිරාජ්‍ය අශෝක රජතුමා සෙල්ලිපි වල තාම මේ සටහන් තියෙනවා. මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. ඒ ඇටත් අනුකම්පා කරන මේ ධහම රැකලිය සුගතිගාමි වෙන්න කියලා. පින්නතුනේ මේ මානසිකත්වයට අපි එනවා. ඒ නිසා ආවබෝධයේ ඉහෙළම මානසික සතුටට පත් වෙච්ච කෙනාට පින්නතුනේ ආව දුකටපත් කරන යා ලෙඩ වෙද්දී, මහලු වෙද්දී, මරණයේදී එයා දුක නිදහස් වෙච්ච කෙනෙක්. එයා මරණයෙන් නිදහස් වෙන්නේ මරණයට පස්සේ නෙමෙයි. එයා ජීවත් වෙන කාලෙදිම මරණයෙන් නික්මෙච්ච කෙනෙක්. දැන් පින්නතුන අර මානසිකත්වයේ අපි ඉන්නවා නම් එදාට අපි මහලු වීම දුර වෙලා තියෙන්නේ. මරණය ඉක්මවල තියෙන්නේ. එයා ඉන්නකම් මේ ශරීරය, ඉන්නකම් මේ ශරීරය නඩත්තු කරන ආහාර පාන ටිකක් දෙනවා. ඒ දෙන්නේ ලෝකයටම යහපත කරන මේ ශරීරය පවත්වා ගන්න විතරයි. ඊට වඩා ඉහළ එයාට ආසාවක් නැහැ. ඉතින් අපි මේ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කළේ කරුණ මතක තියාගන්න, මතක තියන් නිතර නිතර සිහි කරන්න. මේ අත්පත්‍රිකාවත් පුළුවන් වෙලාවට සාකච්ඡා කරන්න. පින්තුන්ට ගැටලු තියෙන තැන් අපි අහනට අවස්ථාව සලසලා දෙන වෙලාවක් හමද්දන්නෙත් නැහැ හාමුදුරුවෝ. නේ. ඉවර නේ. මේ පින්නතුන්ටත් තව ගැටලු එහෙම තියෙන අපි පැය 2යි විනාඩි 10ක් කරුණ සාකච්ඡා කළා. මේ ඇත්තෙම අපේ අපේට සිදුවෙන අකුසල ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. අකුසල 10ක් තියෙනවනේ. ධනෝදේ 10. අකුසල 10 කියන්නේ ප්‍රාණඝාතය, සොරකම. ඕ ඊට පස්සේ කාම මිත්‍යාචාරය. ඊට පස්සේ බොරු කීම. ඊට පස්සේ කේලම් කීම, හිස් වචන කීම, රළු පරස වචන කීම. ඊට පස්සේ අභිජ්ජා. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය කියන එක. ඊට පස්සේ ව්‍යාපාද. අමනාපේ. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි. මෙන්න මේ අකුසල ප්‍රධාන අකුසල 10ක් තියෙනවා. මේ අකුසල 10ට මුල් වෙච්ච අකුසල මූල තියෙනවා. අකුසල මූල කියන්නේ ඒකේ රූට් එක. ඒ කියන්නේ ලෝභ, දේස, මෝහ. ප්‍රාණඝාතයක් වෙනවා නම් ප්‍රාණඝාතයේ අකුසල මූලය මොකද්ද? ලෝභයද, දේසද, මෝහයද? ද්වේෂයෙන් තමයි ප්‍රාණඝාතය කරන්නේ. සොරකම කරනවා සොරකම කරන්නේ මොකෙන්ද? ලෝභයෙන්. කාම මිත්‍යාචාරය යෙදෙනවා නම් මොකෙන්ද කරන්නේ? කාම වර්ධ හැසිරෙන්නේ ලෝභෙන්ද, ද්වේෂෙන්ද, මොහෙන්ද? ලෝභයෙන්. ලෝභේ. ඒකත් ලෝභ සාගත. දැන් අපි මේ කතා කරන්නේ ඒ අකුසලයට ආසන්නම හේතුව. මේ හැම එකකටම මොහේ තියෙනව නැත්තේ නෑ. මේ හැම එකකටම මොහේ තියෙන නිසා තමයි මේවා කරන්නේ. හැබැයි මේකට ආසන්න වෙච්ච ප්‍රබලම හේතුව තියෙනවා. අපි මේ කතා කරන්නේ ආසන්න ප්‍රබලතම හේතුව. ඒකට ප්‍රාණඝාතයක් වෙනවා නම් ආසන්නම හේතුව ද්වේෂය. සොරකමක් වෙනවා නම් ආසන්නම හේතුව ලෝභය. එතකොට කාමිත්‍යාචාරය හැසිරෙන හේතුව ආසන්නම හේතුව ලෝභය. බොරු කියනවා නම් ආසන්නම හේතුව බොරු කියන්නේ ලෝභයෙන්. ඊට පස්සේ බොරු කීම කේලම් කියන්නේ ද්වේෂයෙන්. දෙන්නේ බිඳවන්නනේ ද්වේෂයෙන්. ඊට පස්සේ බොරු කීම කේලම් කීම හිස් වචන කියන ආසන්නම හේතුව මෝහය කියන එක. එතකොට රළු පරස වචන කියන්නේ ද්වේෂයෙන්. අභිජ්ජාව. අභිජ්ජාවට හේතුව දැඩි ලෝභය. අවිද්‍යාව නෙවෙයි අභිජ්ජා. අවිද්‍යාවයි අභිජ්ජාවයි දෙකක්. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ඒකට අභිජ්ජාවට හේතුව ලෝභය. ව්‍යාපාදයට හේතුව ද්වේෂය. මිච්ඡා දිටියට හේතුව මොහේ. ඒතර මේ 10ෙන් 4ක් ලෝභයෙන් වෙන්නේ, 4ක් ද්වේෂයෙන් වෙන්නේ, දෙකක් මොහෙන් වෙන්නේ. මොහෙන් වෙන දෙක මොකද්ද? මොහෙන් වෙන දෙක මිච්ඡා දිට්ඨිය, අනිත් එක හිස් වචන කියන. මොහේ කියන ඇත්තෙම මොහේ ප්‍රභේද රාශියක් තියෙනවා. ඒ වගේම මොහේ අවිද්‍යාව අතර වෙනසකුත් තියෙනවා. දැන් අවිද්‍යාවයි මොහේ කියන දෙකම අපි සමාන විදිහට තමයි සාමාන්‍ය කියන්නේ. නමුත් ඒ දෙකේ සියුම් වෙනසකුත් තියෙනවා. මොහේ කියන්නේ හරියට මේ හේතුඵල නොදකින ස්වභාවය. යමක යථාර්ථය නොදකින ස්වභාවයට තමයි මොහේ කියලා කියන්නේ. එතකොට ප්‍රාථමික මට්ටමේදී මොහේ කියලා කියන්නේ කර්මඵල නොහදාන ස්වභාවය. ඒ කියන්නේ කුසල අකුසල කර්ම වලට විපාක ලැබෙන්නේ නැහැ කියන හැඟීම තමයි මොහේ කියලා සාමාන්‍ය මට්ටමේදී කියන්නේ. නමුත් ඉහළට එනකොට අපි මොහේ කියලා කියනවා මේ දුක ඇතිවීම නැතිවීම හේතුව නොදකින ගතියට කියනවා මොහේ කියලා. නැත්තම් යමක යථාර්ථය නොදකින එකට කියනවා මොහේ කියලා. දැන් අපි කෙනෙක් ගැන සාකච්ඡා කරනවා, විවේචනය කරනවා, බනිනවනේ, ධම්ම සිද්ධියක් ගැනනේ. ඇත්තෙන්ම ඒ සිද්ධිය වෙලා දැන් ඉවරයි. ඒ වගේම ඒ සිද්ධිය වෙච්ච කෙනාට දැන් ඒක මතකත් නෑ. අපි මෙහි පිළිසක්ක ගිඳගෙන අරක විවේචනය කරනවා, බැන ගන්නවා, හිස් වචන රහසක් අපෙන් කියවෙනවා. ඒ දැන් තනි කරම මොහෙන් තමන් ඉන්නේ. අන්න ඒකට තමයි මොහේ කියලා කියන්නේ. අපි කතා කරන වචන හුඟක් ඇත්තෙම මොහෙන් කතා කරනවා කියන්නේ ඒක. අපි ඒ සිද්ධි නැවත රංගපාල පෙන්නනවා මෙහි. ඒ කෙනාට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ කෙනාට මඩුපාඩුවක් පෙන්වන එක වෙනම දෙයක්. ඒක නෙමෙයි මේ. නමුත් මේ අපි පුද්ගලෝ නැති තැන්වල යම් යම් සිද්ධි කතා කරන තනි ක්‍රම අපි අවිද්‍යාවෙන් ගැළිලි ඉඳලා මේක කරන්නේ මේ. අර කණ්ණාඩියේ තියෙන රූපේ මෙහෙම ලස්සන කණ්ණාඩියක් තිබුණා, ඒ වෙලාවේ මෙහෙම ලස්සනයි කියලා අපි කතා කරනවා වගේ වැඩක් නේ. අපි කවදාත් ඒ කණ්ණාඩියේ තිබිච්ච රූපේම ලස්සන තිබුණා කියලා කතා කරනවද? ඇයි කතා නොකරන්නේ අපි? අපි දන්නවා ඒක එතන ඒ වෙලාවේ තිබිච්ච එකක් දැන් ඒක නෑ කියලා. අන්න ඒ වගේ අපි ඒ කණ්ණාඩිය ගැන කරන කතා අඩුණානේ නේ. ඇයි අඩුණේ අපි? ඒ කණ්ණාඩිය රූපේට අදාළ තිබිච්ච මොහේ නැති නිසා. අන්නේ වගේම තමයි අද අපි යම් හිස් වචන ටිකක් කතා කරනවා නම් අර අතීතයේ නිරුද්ධ වෙච්ච අතීත සිද්ධිය ගැන තමයි මේ කතා කරන්නේ අපි. අර කණ්ණාඩි රූපේ රංගපාල පෙන්නන වගේ ඒ අන්න ඒකට තමයි මේ මුලාව කියලා කියන්නේ. අන්න ඒ කතා කරන නිසරු වචන හිස් වචන එන්න එන්නම අඩු වෙනවා. තමන්ගේ මෝහය මේ නොදැනීම අඩු වෙන. ඒ කතා වැඩි වෙනවා නම් කියන්නේ මෙයා අර අතීත සිද්ධියේ තාම මෙයා රංගපානවා කියලා එක. තොර මේක තීරුම් ගන්න වෙන්නේ අරව කතා නොකරම ඉන්නේ කතා කරන්න පුළුවන්. අතීතෙ වෙච්ච සිදුවීමක් ගැන කියන්න පුළුවන්. මොහොත් හොඳට සිහියෙන් ඒක කරන්නේ. කෙලෙස් ඇති නොවන විදිහට කරන්නේ. ඒ කතාවමත් කරන්න පුළුවන් කරනකොට ඒ කෙනා වුණත් නොපිනි තැන කහන් හිටියත් අහන් ඉන්න කෙනාටවත් අපි ගැන අවනාපයක් ඇති නොවන විදිහට එදාට අපි කතා කරන්නේ. අපි එදාට පිනොතනේ කතා කරන්නේ කොහොමද? ඒ වර්ධ පුද්ගලයාට දෝෂාරෝපණය කළා නෙවි අපි එදාට කතා කරන්නේ. එයා මේ වරද කර නිසා යාට මේ දේ වුනේ. එයා මේ වරද නොකර හිටියනම් මේ වරදටයි අපි දොස් කියන්නේ. දැන් අපි දොස් කියන්නේ පුද්ගලයාට. තේන තුනේ එදාට අපි පුද්ගලයාට නෙවෙයි දොස් කියන්නේ. එයාට මේ වරද නොකරේ නම් තියුනේ මේ වරද කර නිසා මේ දඬුවම යාට ලැබුණේ. බලන්න මෙයා මේ වරද කරපු නිසා හුඟ දෙනකොට මෙයා යහපතක් වුණා නේද? අන්න ඒ මට්ටමෙන් තමයි දැන් කතා කරන්නේ. එදාට අපි කතා කරන්නේ මොහෙන් නෙවෙයි. එදාට අපි සම්මා දිට්ඨියෙන් කතා කරන්නේ, එදාට අපි විද්‍යාවෙන් කතා කරන්නේ, එදාට අපි අමෝහයෙන් කතා කරන්නේ. එදාට අපේ වචන හිස් වචනයක් වෙන්නේ නැහැ එදාට. එදාට වචන හුඟක් කතා කරන්න පුළුවන් අපි. දැන් දේවදත්ත හඳුර ගැන බුදුහාමර කිව්වා, දේවදත්ත මේ වරද කර නිසා මේ වරදින් ලොකෝ පිළිසට යහපතක් වුණා. මේ දේශනා කරන දේවදත්තගේ ක්‍රමය බොහෝ දෙනෙක් නිරයන් හේතුවක් මේක කියලා ඒ සිද්ධිය පැහැදිලි කළේ. දැන් අපි කෙනෙක් ගැන වරදකදී වරද කෙනාට බාර දීලා දැන් කතා කරන්නේ. නමුත් පින්නතුනේ පුද්ගලයෙක් නෙවෙයි මෙතන ක්‍රියාත්මක වන්නේ, මේ ප්‍රොසෙස් එකක් මේ යන්නේ, මේ ක්‍රියාවලියක් මේ යන්නේ. දැන් අපි බෝලයක් ගැහුවොත් බිත්තියට ගහපු වේගෙන් මේ පැතර එනවා. මේ පුද්ගලයාත් යම්සි ක්‍රියාකාරීත්වයක් කරනවා නම් ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට මෙයාට ප්‍රතිඵල ටිකක් තියෙනවා. ඒ ප්‍රතිඵල ටික විඳින්න ඊට සමාන රූපයක් මෙයාට ලැබෙනවා. මේක තමයි මේ ක්‍රියාවලිය. දැන් අපි මේ අනාත්ම වූ ශරීරයට ආත්මය මවාගෙන අනිත්‍ය වූ රූපයට නිත්‍ය භාවය මවාගෙන කරන විවේචන ටිකක් තමයි මේ තියෙන්නේ. මෝහයෙන් අපි කතා කරනවා කියන්නේ ඒක හිස් වචන අපි කතා කරද්දී මෙන්න මේ මුලාවේ අපි ඉන්නේ. අන්න ඒ මුලාව අඩු වෙන්නේ මේ ධර්මඥානය තුළින් නුවණින් දැකීමත් එක්ක. අලමුණෙහි මුලා වීම කියලා කියනවා නේද? ඔව් මොකද? දැන් ජෝක්ස් ඇත්තෙම මේක ඇත්තෙම දැන් අපි මුලින්ම ඒව නැති කරන්න කියලා අපිට බෑ. ඇත්තෙම ඒව ලෝකේ තියෙනවා. ඒව ලෝකේ තියෙන මිනිස්සු ආස්වාදයක් විඳිනවා මේකෙන්. මේකෙන් ඒක එකපාර වරද්ද දකින්න එක නෙමෙයි මේ කියන්නේ. ඇත්තෙම අපි කියන උත්සාහ කලේ අපි සම්මාදිටිය ලබන්න සම්මාදිටිය ලබන්න ඇත්තෙම අපට ඊට වඩා දර්ශනයක් දැක්මක් අපේ එනවා. එතකොට අරව අපේ පාලනය වෙනවා ඒකයි. අපිට ලෝකයක් එකපාර නිවැරදි කරන්න බෑ ඇත්තෙම. ඒව ලෝකේ හැමදාම තියෙනවා. අපිත් ඒව බලන්න යනවා තමයි. ඒ කියන්නේ අපි යම් මට්ටමේදී බලන්න යනවා. නමුත් අපි දැනුම ඉහළට එන්න එන්න ඒව නෙමෙයි පින්නතුණිය දැන් මේට මේ භක්ති ගීත ටිකක් අහන්නත් යන්නේ. භක්ති ගීතයන් නිසල දෙයක් ඊට පස්සේ පේන ගන්නවා. ඇයි ඒ? දැන් භක්ති ගීත කියන්නේ අනේ බුදුහාමරන්ගේ පාමුල මං ඉන්නවා කියලා ලස්සන සංගීතයක් එක කියනවා. මෙහෙ බණ පදයක් අහන්නේ නැහැ. භක්ති ගීත වලට ලස්සනට කියනවා. බුදුහාමරෝ බණ කියනවා නම් මම දෑත නඩලේ තියාගෙන බණ අහනවා කියලා කියනවා. ඈ ඒ භක්ති ගීත කියන්නේ පන්සල පළාතේවත් එන්නේ නැහැ. ඉතින් තමන් ඊට පස්සේ තේරෙනවා මේ භක්ති ගීත වලට නත් කියන්නේ මේ නිසරු දෙයක් කියන ගැටේ. එදාට එයා ඉහෙළම ජෝක් එකක් අහන නෙවෙයි. ඇතැම් විට මේ සමහරේට මේ වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. එක එක මට්ටම් වලදී බුද්ධි මට්ටම අනුකූල කියලා ඉන්නවා. තමන් ඉහළ දර්ශනයට එනකොට තමන්ට ඊට වඩා දැක්මකින් මේව බලන්නේ ඒකයි. එතකොට යා ඉහළ තමන්ට ළමන්න පුළුවන් ඉහළම කුසල ඇතිකයි ඉන්නේ. අනිත් අය කරනකොට එයා විවේචනය කරන්න යන්නේ නැහැ. එයා නිකන් hina වෙලා ඉන්නවා ඒකයි. ඔව් උපහාසයෙන් hina වෙනව නෙවෙයි තමන් ගැන හිතලා නේ තමන් හැම කරන්නේ නැහැ නේද කියලා තමන්ටම අවබෝධයෙන් වෙනවා ඒකෙන් ගීතේ දැනගුණත් වෙනුනේ උදාහරණ කියන්නේ මොන්න මෙදම් බික්කුවේ අරියස්ත වෙන්නේ ගීතක් නේ ගීතේ කියන්නේ ඒක දුත හැබැයි මේ ඔය ඇත්තම මුල් අවස්ථාවේදී අපි අර්ථවත් ගීත ඇත්තම ලෝකයේ අර්ථවත් දේවල් තියෙනවා මේ සාමාන්‍ය ඉසුරු දේ වගේම ලෝකෙහි ඒ කියන්නේ ලෝක දැනුමක් කියන ඕ දැනුමක් කියන අර්ථවත් ගීත ලෝකේ තියෙනවා දැන් බලන්න දැන් අමරදේවගේ සන්නාලියෙන ගීත එහෙමනේ කොච්චර ජීවිත අනිත්‍යතාවය ගැන කියන්නේ ඕ අනිත්‍යතාවය ගැන කියන්නේ එතකොට බුදු සිරිපා සිමිමින්නේ ඒ වගේ තියෙන ශ්‍රද්ධාව ඇති වෙන සින්දු තියෙනවා ඕ ඒ වගේන් ලෝකෙට යහපතක් වෙනවා අර කාම ඇති වෙන ගීත වගේම හොඳ අර්ථවත් සින්දු ප්‍රඥාව ආනන්දයෙන් ප්‍රඥාවට යන ගීත ලෝකේ තියෙනවා හැබැයි පින්නතුනේ ඒව වුණත් අපි යම් යම් මට්ටම් වලදී විතරයි අපි පරිශීලනය කරන්නේ අපි ඉහෙලට යන්න. මොකද ඊට වඩා ලොකු දැක්මක් අපේ තියෙනවා මෙහි. මේ දර්ශනෙට එනකොට පින්නතුනේ අර දේවල් අර පොඩි ළමයා කරන සෙල්ලම් වගේ අපට පේන්නේ. ඔව්. හැබැයි අපි ඒවට නිග්‍රහ කරලා අපි පොඩි ළමයා සෙල්ලම් කරනකොට බනිනවද? අනේ මොඩ වැඩ කරනවා කියලා. අපිත් ගිහලා පුළුවන් නම් සෙල්ලම් කරන ළමයට උදව්වක් කරනෝනේ. අපිත් යාච් එක පුළුවන් නම් සෙල්ලම් කරනවා කියලා. අපි ඒ සෙල්ලම් කරන අයට දොස් කියන්නේ නැහැ කවදාවත්. ඒ ළමයේ ඒ මට්ටමේදී ඒක තියෙනවා ඒකයි. එක එක බුද්ධි මට්ටම් වල අනුව ඒ පුද්ගලෝ ඒ මට්ටම් වල තමයි ඉන්නේ. අපි එකපාරම එක තලයකට ඔක්කොම ගන්න බෑ. අපිට කරන් තියෙන ටික ටික මෙයාට ප්‍රඥාව ලබා දෙන එක. ප්‍රඥාව ලැබෙන්න එයා ඉහළ මට්ටමකට එනවා. දැන් කණ්ණාඩියේ තියෙන රූපියට ඇලෙන්න එපා කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපිට බලෙන්වත් ආසාවක් ඇති කරගන්න බෑ ඒකට. මොකද ඊට වඩා දර්ශනයක් තමයි තියෙනවා. ඇත්තෙන්ම නිතරම අපි සංස්කාර කරමින් ඉන්නේ නිතරම සංස්කාර රැස් කරමින් අපි ඉන්නේ ඒක මානසික ස්වභාවය. නමුත් මේ විහිළුවත් අහලුවක් වුණත් අපට අර්ථවත්යක් වෙන්න පුළුවන් නේ. හොඳ දෙයක් හොඳ අදහසින් නම් අපි කරන්නේ එයාට අවබෝධයක් ලබා දෙන්න, එයාට නුවණක් ලබා දෙන්න. ඒ වගේ අදහසින් අපිට කරන්න පුළුවන්. බොරුවක් නොවන විදියට. හැබැයි ඉතින් ඇත්තෙන්ම ඒ දේවල් වලින් වුණත් අපි ආසාදෙන් ධර්ම දේශනාවක් වුණත් ඇත්තෙමනේ දැන් බණ කියදුනත් බලන්න සමහර කෙනෙකුට බණ කියන්න පුළුවන් නිකන් හිනස් වන කතා ටිකක් කියන්නත් පුළුවන් නේ අවධානය දැන් සමහර කෙනෙක් අවධානය තියා ගන්න ඕනේ මිනිස්සුන් හුඟ වෙලාවක ඒ නිසා මේ විහිළු ගහලු කරන්න ඕන නැත්නම් ඉතින් බණ විතරක් කියලා බෑ කියලා නේ එහෙම එකක් නෑ වෙනතුනේ හරියට ධර්මයේ කියනවා නම් කවදාවත් එපා වෙන්නේ නැහැ පෑ ගාන දැන් එක හඳුරු කෙන ළඟදී බුද්දිස්ට් එකේ බණක් කිව්ව පෑ හැක් එක දිගට බණ පෑහක් සජීවි බණක් වරයදවල හින්දා උදේ 6 වෙනකම් පිනුති අවධානය කඳව ගන්න කියලා අමුතුවෙන් ජෝක් කරන එකවත් ඒව නෙවෙයි ඊට වඩා අවධානයක් කඳව ගන්න පුළුවන් හරියට ධර්ම රසය දීලා හරියට අවබෝධයක් කරා යන විදියට ධර්මයේ දේශනා කරනවා නම් එයාගේ යට වේදනාවක් දැන ශරීරයට පෑ ගානක් එක ඉර වෙනවත් ඉන්න පුළුවන් ඇතැමිට සංගීත සංදර්ශනයක් අහනකොටත් එච්චර වෙලාවක් අපිට ඉන්න බෑ ටිකක් වෙලාවකදී එපා යන්න ගන්නවා අපි නේ නමුත් හරි බණක් අහනවා නම් පින්නතුනේ පෑ ගානක නිදි මරාගෙන අපට අහන්න පුළුවන්. සමහර ආරණ්‍ය තියෙනවා තාමත් එහෙමයි. නැතැමිට පෑ 8ට විතර ධර්ම සාකච්ඡා පටන් ගන්නවා. උදේ 5 වෙනකන් එක දිගට ධර්ම සාකච්ඡා කරන තැන් තියෙනවා. ගල්තලාවල ඉඳගෙන ස්වාමීන් වහන්සේලා රණවරා මුට්ටියක් ලිපේ තියලා වන්දනලා, කිලම්පස් ටිකක් වන්දනලා එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරන තැන් තාමත් තියෙනවා. පින්නතුනේ ධර්ම රසය තුලදී අපි විහිළු තහළු කළා මිනිස්සුන්ගේ බුද්ධිය නැති කරන එක නෙවෙයි. අපට හොඳ දේවල් වෙන ප්‍රඥාව ලබා දෙන විදිහේ දෙයක් ලෝකෙට පිට වෙන්න පුළුවන්. ඇත්තෙම අපිට සම්මාදිටිය විතරයි වනේ සම්මාදිටිය ලැබෙන්න. අපි යමක් කරන්න කලින් අපි දන්නවා අපි මොකද කරන්නේ කියලා. අපට ලාමක දේවල් කරන්න අවශ්‍ය නැහැ. ලෝකේ මිනිස්සුන කරන්න පුළුවන් ඉහිලම යහපත අපි කරන්නේ. සාංශාරික දෝෂ වශයෙන් අපි පොඩි පොඩි අඩුපාඩුකම් ජීවිත වෙන්න පුළුවන්. ඒක පාරම අපිට සියදසිය අනිවරද වෙන්න බෑ. නමුත් වෙනතුනේ එන්නම අපේ ජීවිතවල ලොකු පැහැදිලි වෙනසක් වෙනවා. තමන් ධර්මයක ඉන්නවනම් තමන් සම්මාදිටියත් එක්ක එකට නම් ඉන්නේ මේ දහම් මගේ සත්පුරුෂ දහම් තමන්ගේ ළඟ තියෙනවනම් තමන් එන්නම මේ දහම තුලින් සම්මාදිටියෙන් තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවා තමන්ගේ ජීවිතවල භාෂාවේ වෙනසක් වෙනවා තමන්ගේ ඇයි අපි විහිළුවක් කරන්නේ කියන එක තීරුම් ගන්න ඕන ඇයි අපි විහිළුවක් කරන්නේ මිනිස්සුන්ට යම් කිසි ආස්වාදයක් ලබා දෙන්නනේ නමුත් අපේ ළඟ සම්මාදිටිය වැඩි වෙනකොට අපේ ළඟ අනුකම්පාව වැඩි වෙනවා ඒකේ එතකොට අපි විහිළුවෙන් නෙවෙයි කෙනාට උදව්වක් කරන්නේ. අපි ඊට වඩා ධර්ම කාරණයක් ලස්සනට කියලා මෙන්න මේ සිද්ධාන්තය මේකයි කියලා අපි ඒකෙන් අනිත්‍යයට උදව් කරනවා. ඒ නිසා සාමාන්‍ය විදිහේ විහිළුවක් අහලුවක් කළා අපි අපේ කෙනෙකුට උදව්වක් කරන්න සතුටක් කරන්න යන්නේ අපේ බුද්ධිය අඩු නිසා. අපේ බුද්ධිය වැඩි වෙනකොට ඊට වඩා සතුටක් යාට ලබා දෙනවා. එයාට ඊට වඩා රසවත් ධර්මකාරණයක් කියලා. කර්මය ගැන යම්කිසි කාරණයක් කියලා. සමහර විට අපි කියමු හොඳ පින්කම් කළ දීවිලෝගී වූ සිද්ධියක් ගැන අපි කියමු දැන් ඔය බන්දුල මල්ලිකාවේ කතාව කියලා කෝසල මල්ලිකාවේ කතාව මේ වගේ කතා වලින් අපට පුළුවන් රස ආස්වාදයක් ඇති කරගන්න. මේ ධර්ම තුලින් ඒකේනුත් රසයකුත් ලැබෙනවා. එයාගේ නුවණක් දිනු වෙනවා. එයා කුසලියටත් නැඹුරු වෙනවා. ඒ තුලින් ඊට වඩා වැඩිපුර යහපතක් ලෝකෙට කරන්න පුළුවන්. ඔය ඇත්තම දැන් සම්මාදිට්ඨිය ඇති වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ එකක් ධර්මඥානය, අනිත් එකේ ධර්මයේ යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීම. එතකොට මේ දෙක ඇති වෙච්ච ප්‍රමාණයට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ධර්ම ශ්‍රවණියත් ඒ ආපු ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. එතකොට සම්මාදිට්ඨිය ලැබෙන්න අපි ලෝකේ ඉහෙළම දේ කරන්නේ. ලෝකේ සම්මාදිට්ඨිය කියන ප්‍රඥාව කෙලින්ම ප්‍රඥාවෙන් ඉන් දැන් බලන්න හොඳම උගත් කෙනෙක් අපි උගත්ම මහාචාර්යවරේ. එයාගේ කාලෙ හුඟක් වටිනවනේ නේ. එයා කරන්නේ වටිනාම දේවල් ටිකක් නේ කරන්නේ. එයාට අනිත් හැමෝම සාමාන්‍ය සාධයකට සමට යන්න වෙන්නේ නැහැ. එයා සමට විද්‍යාගාරවල අලුත්ම පරීක්ෂණයක් කරන කෙනෙක්. එක දිගටම වැදගත්ම කාරණා ටිකක් එයා කරන්නේ ඉදි මරාගෙන. ඇතැමිට අලුත් බෙහෙතක් හොයාගන්න කෙනෙක් වෙන්න පුළුවන් අලුත්ම ග්‍රහලෝකයක් කරනවනේ. එයාට සාමාන්‍ය මට්ටමේ කරන දේවල් කරන්න වෙලාවක් නැහැ එයාට. යා කරන්නේ වටිනාම දේවල් ටිකක් ලෝකේ කරන්නේ. අන්නේ වගේමයි පින්නතුනි අපි අපේ මේ ප්‍රඥා වැඩි වෙන්න අපි නිදාගෙන හිටියත් පින්නතුනි නිදාගෙන ප්‍රඥාවෙන්. නිදාගෙන ඉඳාගෙන ඉන්න කම්ම නුවණින් ධර්ම කාරණා මෙනෙහි කරමින් ඉන්නේ. නිදාගන්නෙත් ඊළඟ මොහොතේ නැගිටලා භාවනා කරන පහසුවක් සඳහායි. ඒ නිසා පින්නතුනි ප්‍රඥාව නැතුව ඇතැමිට මහා වාද විවාදයකට සහභාගී වෙන කෙනෙකුට වඩා ප්‍රඥාවෙන් නිදියන කෙනා හොඳයි. ප්‍රඥාවෙන් නිදියන කෙනා නිදියන්නේ ධර්මකාරණයක් නිදියනකම ධර්මකාරණයක් මෙනෙහි කර කර. ඒ නිදිය ගන්නෙත් ඊළඟ මොහොතේ නැගිටලා ශක්තිය ගන්න උපකාරයක් වශයෙන්. ආරණ්‍යක හාමුදුරු කෙනෙක් ඔය කතාව කන් සඳහන් කළා. මං සැතපෙන්නේ නිවන් දකින්න කියලා. මොනවහන්සේ කියනවා මං සැතපෙන්නේ නිවන් දකින්න කියලා. මොකද ඒ වෙලාවේ ශක්තිය අරගෙන ඊළඟ මොහොතට භාවනා කරන්න උපකාරයක් සඳහා මේක කරන්න කියලා. අවිද්‍යාවයි භව තණ්හාවයි දෙකම එකපාර නැති වෙනවද? එහෙම නැත්නම් එකක් ඉස්සර වෙලා ඉස්සර නෙවෙයි. ඇත්තෙම අවිද්‍යාව නැති වෙච්ච ප්‍රමාණයට භවයට තින ආසාව නැති වෙනවා. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අවිද්‍යාව කියන්නේ නොදැනීම. මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම දකින ප්‍රමාණයට එයාට භවයට තින ආසාව අඩු වෙනවා. දැන් අපි කණ්ණාඩියේ රූපය දකින යවබෝධය ලැබෙන්න කණ්ණාඩියට ආසා කරන ගතිය, කණ්ණාඩිය අල්ලන ගතිය අඩු වෙනෝනේ. දැන් බලන්න ඒ කණ්ණාඩියම දකින අපි කියමු බල්ලෙක් හරි පූසෙක් හරි කියලා. ඒ සතායේ කණ්ණාඩිය දකිනකොට ඒ සතායේ කණ්ණාඩියට බුරනවා. ඒ සතා හොඳයි. හොඳයි තේරුවන් සර් හොඳයි. ඒ සතායේ කණ්ණාඩියට බුරනවා. ඒ සතායේ කණ්ණාඩිය පිටපසට ගිහිල්ලා බලනවා. ඈතට ගිහිල්ලා ඇවිල්ලා ආයි ඒ කණ්ණාඩිය ළඟට එළ බලනවනේ. එයා එහෙම කරන්නේ ඇයි? එයා හිතන මේ කණ්ණාඩිය කෙනෙක් ඉන්නවා කියලා. එයාට සමාන රූපයක් තියෙයි කියලා ඒ සතා බල්ලහෝ බලලා හිතනවා. ඒ නිසා තමයි කණ්ණාඩියට ඇලීම ඒකත් එක ගහ බැනගන්නේ ඔක්කොම වෙන්නේ අර අවිද්‍යාවත් එක්ක. ඒත් අවිද්‍යාව අඩු වෙන ප්‍රමාණයට ඒකට ගහන ගතිය පිටපසට ගිහලා බලන ගතිය ඒකත් එක කරදර වෙන ගතිය ඔක්කොම අඩු වෙනවා යාගේ. මේ දෙක ඇත්තම වෙනද එකම කාසිය දෙපැත්ත වගේ මේක. එකක් අඩු වෙන ප්‍රමාණයට අනෙත් එකත් අඩු වෙනවා. ඒ නිසා තමයි දැන් ඔය කාමරාගයයි ద్వේෂයයි කියන සංයෝජන දෙකත් එහෙමයි. දැන් සකදාගාමීමේදී තනාගාමීමේදී දුර වෙන මේ සංයෝජන දෙක. ඒ කියන්නේ අවිද්‍යාව අඩු වෙච්ච ප්‍රමාණයට කාමරාගයයි ద్వේෂයයි කියන මේ දෙක එක ප්‍රමාණයට අඩු වෙනවා. එකම කාසිය දෙපැත්ත වගේ. දැන් කාසියක් විසිකනකොටම දෙපැත්තම නේ යන්නේ. ඒ වගේ මේ දෙකම එකට සම්බන්ධයක් තියෙනවා. ඒකට නොදෙනීම තිමුණු ප්‍රමාණයට තමයි භවයට ආසාව ඇති වෙන්නේ. භවයට ඇල්ම ඇති වෙන්නේ. මේ අවබෝධය ලැබෙන්න භවයට යන ගතිය එන්නම අඩු වෙනවා Tamanට. හොඳයි පින්නතුනි එහෙනම් බොහොම පින් දෙනවා මේ ඇත්තන් බොහොම සාවධානව හුඟක් වෙලා මේ ධර්ම සාකච්ඡාට සහභාගී වීම ගැන. ඉතින් අද මේ වෙසක් දිනයේ සමර නවස්ථාවේදී අපි බුදුහාමරණ දක්වන්න පුළුවන් ඉගෙනම ගෞරවයේ මේ ධර්මයේ හැසිරීමෙන් ධම්මදායාදෙන් අපි මේ සිදු කරන අවස්ථාව. ඉතින් මේ ඇත්තන් හිමිදිරි පාන්දර විහාරස්ථානෙට ඇවිදින්නා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙසක් දිනය ඉතාම අර්ථවත් විදිහට දැන් මේ පරිවසක් පොය හුඟක් වාසනාවන්තයි අපි නීතිද දවසක් මාවනේ. ඉතින් මේ වෙද්දුනට වෙසක් පොය දවසේදීම ලංකාවේ වගේම සිල් අරගෙන ඉතින් මේ කටයුතු වල සහභාගී ලැබුණා. ඉතින් ඒ සඳහා මේ ස්වාමීන් වහන්සේලා හුඟක් වෙහස මාසියලම ඊයේ දවසේම මේව සූදානම් කරලා සුද්ධ පවිත්‍ර කරලා ඉතින් මේ ඇත්තන්ට මේ පහසුවෙන් ධර්මයේ හැසිරෙන මේ ස්වාමීන් වහන්සේලා හුඟක් මහන්සියට වැඩ කරනවා. ඉතින් මේ හාමුදුරුවෝ ආරක්ෂා කරගන්නට ඕන මේ හාමුදුරුවෝ නිසායි අපට ධර්මයේ හැසිරෙන්න දහම් මඟ කියා දෙන්න අපට මේ අවස්ථාව ලැබුණේ. කුඩා කාලේ පටන් අපේ හාමුදුරුවෝ අපිව දහම් පාසල් ගිහිල්ලා ඒ ලැබපු ධර්මඥානය තුලින් තමයි අපට මේ ධර්මාර්ගයට අපි ආවේ. එනිසා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයෙන් අපට පේන අපිට සජීවී පේන රත්නය තමයි සංඝ රත්නය කියලා කියන්නේ. ඒ සංඝ රත්නයේ ගරු කරපු ප්‍රමාණයට ඒ සංඝ රත්නය ආරක්ෂා කරපු ප්‍රමාණයට තමයි අපට ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ ධර්මය අහපු ප්‍රමාණයට තමයි අපට බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකයේ පහළ හිටියේ නේද කියලා බුදු ගුණ ගැන දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මය හරහා. එනිසා අපි ශාසනය රකින්නවා කියලා කියන්නේ ප්‍රධාන දේ තමයි ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕන, ස්වාමින් වහන්සේට උදව් උපකාර කරන්න ඕන, ස්වාමින් වහන්සේට ඉගෙන ගන්න බණ භාවනා කරන්න අපි පහසු කණ්ඩික සලසලා දෙන්නට ඕන. මේ වෙනතුන් දන්නවා සමහර රටවල් ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, බංගලිදේශය මේ වගේ රටවල් ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා දහස් ගණන් හිටිය රටවල්. ඒ විතරක් නෙමෙයි ඉරාන, ඉරාකිය වගේ මැද පෙරදිග රටවල් ස්වාමින් වහන්සේලා ලක්ෂ ගණන් ඔය රුවන්වැලි සෑය දාගම විවෘත කරනකොට ආපු හාමුදුරුවෝ ඉන්නවා. අපේ පොත්පත්වල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. නමුත් ඒ රටවල මුලින්ම වුණේ හාමුදුරුවෝ නැති වෙච්ච එක. හාමුදුරුවෝ නැති වුණා, ඊට පස්සේ ධර්මය නැති වුණා, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණේ නැහැ. ඇතැම්විට ඒ රටවල පිළ මහා පිළම ඉතුරු වුණා. දැන් අෆ්ගනිස්තානයේ, ඉන්දුනීසියාව වගේ රටවල මහා බුදු පිළම තියෙනවා. නමුත් මිනිස්සුන්ට ධර්ම තේරුම් ගන්න බැරි වෙච්ච නිසා ඒ මිනිස්සු ඒවා විනාශ කරන්න ගත්තා. ඒ නිසා පින්නතුණේ අපට දහම සජීවී කරන ප්‍රධානම කරුණ තමයි ස්වාමින් වහන්සේලා. ඒ නිසා ස්වාමින් වහන්සේලාගේ වැඩ සිටීම අපට ලොකු අනුග්‍රහයක්. ඒ නිසා තමයි අපට මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා මේ පින්තුන් මේ ස්වාමින් වහන්සේලටත් අපි ගරු කරන්න ඕන, උන්වහන්සේට උදව් කරන්න ඕන, උන්වහන්සේට අපි කෘතඥ වෙන්නට ඕන. ඒ නිසා අපි ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා මේ පින්කම් සංවිධානය කරලා මේව හොඳට ක්‍රියාත්මක කරන්න, මේ අත්කන්ට උදව් උපකාර කිරීම ගැන. එනිසා රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අපේ විමල රතන හාමුදුරුවෝ, විමල කීර්ති හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක නිරෝගීව තව බොහෝ කල මේ ශාසනික කටයුතු සිදු කර ගැනීමට උන්වහන්සේටලට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදෝ කියලා. හොඳයි, උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරගත් මේ සීලවම පුණ ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ආනිසංසයෙන් අපරමින් මිය ගිය යම් තාක් මෞදමාපිය ආදී ඥාතීන් වෙත්නම් ඒ වගේම සසරගත ජීවිතයේදී යම්තා කපේ මිය ගිය ඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලුම ඥාතියෝද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මිය ගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට ලෝකයේ ශාසනය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ පිනතුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගැනට, මේ පිනතුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ සියලු යහපත සිදුවීමටත්, ඒ වගේම ලංකාවේ සිටින ඥාති මිත්‍රාදීන්ගේ සියලු රැකවරණය සඳහාත් දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂා අවශ්‍යල සේවා කෙන ප්‍රතිමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සෙන්දියා. මේ සීරම පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් මේ ලෝකයේ වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සතුට සැනසීම උදා වේවා. පරලෝක ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දරි විනත්නි, අද දවසේ අපි මේ උතුම් එසක් පුරපසස්සක් පොය දිනේ අපි සිද්ධ කළ මේ උතුම් ආමිස පූජා වගේම ප්‍රතිපත්ති පූජා කටයුතු සඳහා අපේ ආරාධනා පරිදි කොයිතරම් වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ලක්ම අතරේ අපේ ධම්මගරු ස්වාමීන් වහන්සේ මේ වැඩම කරලා අද දවසේ තාමත්ම වටිනා ධර්මානුශාසනාවන් ධර්ම සාකච්ඡාවන් සිදු කරමින් අපට මේ පින්වතුන්ට ධර්ම දාණය හොඳ හැටියට ලබා දුන්නා. තුන්වහතේ මතක් කළා වගේ අපිට තියෙන්නේ දැන් අද වෙසක් පෙරේදා සමාදන් වුණා වගේම ඊළඟට ඉන්නේ පොසොන් පෝය. පොසොන් පෝය කියන්නේ ලංකාවාසී ලාංකික බෞද්ධයන්ට තියෙන තාමත් මුසුම් පෝය දවසක්. මේ පෝය වෙනුවෙනුත් අපි වැඩසටහන ඉදිරියේ අස්වෙන්දා පමණ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා ලබන මාසේ.